පිණිස හේතු වෙනවා. එහෙනම් මේ නිවන් දකින්න යන අයට අවශ්‍ය වෙන්නේ ලෞකික සම්මාදිට්ඨියනේ. එහෙනම් ඒකද යහපත් දැක්ම කියලා හරියන්නේ නැහැ. මා කියලා පාලියෙන් කියන්නේ එපා කියලා. මා මේ බාල සමාගම. මට බාල සමාගමයක් නම් එපා. එහෙනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතු වෙන හැදිලා එන සංයෝජනයකට සං කියලා කියන්නේ. තව තැනක සං කියලා කියනවා එකතුවට. ඒකයි කියන්නේ තියෙන වචන නිරුක්ති වශයෙන් ගන්න ඕනේ. ඒ මොහොතේ මොකද්ද එතනින් කියුනේ කියලා. දැන් කොල්ලෝ කියන අරබලන් අර බඩුව. ඔහොම ආච්චි අම්ම කෙනෙක් කිව්වොත් අරබලන් පුතේ අර බඩුව. ඔය දෙකම එකක්ද? වචන එකක් නේද? නම් ඔතන අර්ථ ගැන්නේ දෙකක් නේද? කොල්ලෙක් බඩුවක් කියලා කිව්වොත් එහෙනම් අය පාරේ යන ගෙල්ලෙකුට තමයි ඔය කියන්නේ. ආච්චි කෙනෙක් බඩුවක් කියලා කිව්වොත් එහෙනම් මොකක්දයි බඩු මුට්ටුවක් දාලා තියහගත්තේ. ඒක යන තමයි ආච්චි කියන්නේ. එහෙනම් දැන් ඔ ආච්චි බඩුව කියලා කිව්වා කියලා අම්මෝ මේ ආච්චි කියන කතාව කියලා කිව්වොත් එහෙනම් වැරදීනේ. ඒකයි ඒකට අවස්ථාවට අනුවනේ දේවල් තේරුම් ගන්න. ඒක නේද අපි මහත්යේ කිව්වද මේ යාළුවෙ කියනවා ත්‍රිපිටකයේ බොහොම අධ්‍යයනය කර ත්‍රිපිටකයේ තියෙන විදිහටම යන්න. ඉතින් ත්‍රිපිටකයේ තියෙන විදිහටම ගියොත් එහෙම මොකද? ත්‍රිපිටකයේ තියෙන විදිහට ගියොත් හරි. ත්‍රිපිටකයේ Tamanට තේරෙන විදිහට ගියොත් අනේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන විදිහ හරියට හරි. හැබැයි ත්‍රිපිටකයේ Tamanට තේරෙන විදිහට යන්න ගියොත් එහෙම වැරදි. එහෙම හරියන්නේ නැහැ. හරියට ගලපලා බලන්න ඕනේ මේ කරුණු කරා. එහෙනම් සං කියලා විවිධ තැන්වල තියෙනවා. එකතැනක සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව. තවතැනක සං කියලා කියනවා ඕන දෙයක් එකතුව. එහෙනම් දැන් මෙතන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් අපි මේ භව ගමන යනවා. ඔන්න යන භව ගමන මා කරන්න එපා කියන දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ දෘෂ්ටිය ඇති වෙන්නේ අර සක්කාය දිට්ඨිය නැති වුණා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයට යමෙක්පත් වෙන්නේ සෝතාපන්න වුණා. සෝතාපන්න වෙනකන් කිසිම කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේ රාසුරුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සෝත කියනවා. කුමක් හේන් සෝතද? මේ සෝතාපන්න ඉත රාසුරුන් වහන්සේ කියනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට සෝත කියනවා. එහෙනම් යමෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා නම් අන්න ඒ කෙනාට කියනවා සෝතාපන්න කියලා. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඕනෙ වෙන්නේ කාටද? සෝතාපන්නයන්. ඒකයි කියන්නේ කියන්නේ ධර්මියෝ විසින් ධර්මියෝ වඩනවා. දැන් මම පෙන්නන්නම් වැඩිලා යන්නේ නැහැ. දැන් අර ලෝකයේ සාරය කියලා මුලා දෘෂ්ටියෙන් අයින් වුණා. එතන හිතාගෙන ලෝකයේ හරි සාරය මම මේ ලෝකයේ සැරිසරන්න ඕනේ කියලා ලෝකයේ සුබයි කියලා හිතාගෙන හිටියා. ඒ දෘෂ්ටිය වලින් අයින් වුණාට පස්සේ දැන් මෙයාට ඇති වෙලා තියෙනවා මේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් මේ යන භව ගමන මට එපා කියලා. ඔන්න එයා සම්මාදී කියලා පත් වුණා. දැන් ඔබ පාලියෙන් කියනවා නම් සාසුන් වහන්සේ කියනවා කතංච වික්කවේ සම්මාදිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨි. ඒ කියලා කිව්වේ දුක කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. දැන් ඒකත් හොඳ විග්‍රහයක් කරගන්න. දුක්ඛේ ඥාන මොකද්ද මේ දුක්ඛේ ඥානං කියන්නේ කියලා. දුක දුක වේද. ඉතින් මේ දුක කියන එක විඳින්නත් පුළුවන් අවබෝධ කරගන්නත් පුළුවන්. එතකොට ඔන්න අහනවා දුක දුක වේද දුක්ඛාරය සත්‍ය වේද? එහෙනම් දුක්ඛාරය සත්‍ය දුක්ඛාරය සත්‍ය වේද? දුක නොවේ. ඔන්න දී පුස්තක. දුක දුක වේ දුක්ඛාරය සත්‍ය නොවේ. එහෙනම් දුකයි දුක්ඛාරය සත්‍ය කියන්නේ දෙකක්. ඔය දෙක හරියට තේරුම් ගන්න. මේ ලෝකේ හැම කෙනෙක්ම දුක් විඳිනවා. එතකොට එහෙනම් දුක කියන එක පනවන්නේ වේදනා චෛතසිකේ. සාස්ත්‍රුන් වහන්සේ කියනවා විඳින්නාට දුක පනවනවා. විඳින කවුරු හරි ඉන්නවා නම් ආන් ඒ කෙනාට දුක පළවනවා. එන්න යාට දුකක් තියෙනවා. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ අර දුකට නෙමෙයි. දුක පිළිබඳ ඥානයක් තියෙනවා. දුකක් තියෙනවා කියන ඥානයක් ඒ පැටහෙනවා තමයි. ඒක දැනුනේ නැත්තම් ඔබ නිවන් දකින්න ලැබෙයිද? හරිද? නෑ. දැන් පොඩි ළමයෙක්ගෙන් අහන්නේ හොඳට අම්මා තාත්තගේ ඇතුලේ හැදිලා කන්න බොන්න වෙලා වෙනවා කියලා කියන හැම ළමයෙක්ම හොරතේ පුතේ දුකයිද? කියන්නේ නැහැ. අඩුමතරම මේක දුක විඳලවත් නැහැ. ඒක නිසා එක කියනවා දුක නැහැ කියලා. එහෙනම් කවුරු හරි කෙනෙකුට දුක්ඛ ආර්ය සත්‍ය වැටහුනේ නැත්තම් ඒ කෙනා ඒ දුකට හේතුව හොයයි. දැන් ඔබට යමක් දුකයි කියලා තේරුනේ නැත්තම් ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවද? දැන් මේ අපිට දුකයි කියලා තේරෙන නිසා නේද මේ ගැලවිලා යන්න හදන්නේ? දැන් දුකයි කියලා තේරුනේ නැත්තම් මේ භව ගමන දුකයි කියලා තේරුනේ නැත්තම් භව ගමන නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ කවුද? ඒකයි කියන්නේ දුක්ඛේ ඥාන. ඒ දුක්ඛේ ඥානං ලැබෙන්න ඕනේ. එතකොට බලනවා දුක්ඛ සමුදය ඥාන. මොකද්ද මේ දුකට හේතුව? මේ දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා. අන්න ඒක බලුවා. මේ එකක්වත් ප්‍රත්‍යක්ෂ කරලා නැහැ තාම. සෝතාපන්නය. දුක පිළිබඳ ඥානයක් තියෙනවා. දුක්ඛ සමුදයක් තියෙනවා. මේ දුක සමුදය වෙන ආකාරයක් තියෙනවා. දුකට හේතුව. ඒ වගේම මේ දුක නැති කරන්නත් පුළුවන් බව තේරුම් ගන්න. ඒකත් හරි වැදගත්. දුක නැති කරන්න බැරි නම් මොනවාකල වැඩක් නැහැ නේද? ඉඳගෙන ඉන්න ඉන්නේ. දුක නැති කරන්න පුළුවන් බවක් දන්නවා. දැනගන්නවා. දුක නැති කරන මාර්ගයක් තියෙන බවක් දැනගන්නවා. ඔන්න ඔය හතර මනාකොට දැනගත්ත කෙනා තමයි සෝතාපන්නය. ඔය තව ආකාරයකින් සෝතාපන්නත් අර්ථ දැක්කුවා. නැයි සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනා සෝතාපන්නය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥාන. ඒ ඥාන කොටස වැටුණා. හැබැයි ওই ඥාන කොටස වැටෙනකොට ওই ඥානේ ඒවන් තිපරිවර්තන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දාත්තං දවිදුද්දං අහෝසි. ඒක වර්ත තුනයි ආකාර 12ක් තියෙනවා. ඒකෙන් සෝතාපන්නයාට වැටෙන්නේ පළවෙනි තුන විතරයි. එහෙනම් මේ පළවෙනි පළවෙනි හතර. ඒ කිව්වේ දුක්ඛේ ඥානං වැටේ. එතකොට ඒකේ ඒ දුක්ඛේ ඥානං වල තියෙන තුන් ආකාරය. ඒකම් තිපරිවර්තන් කියලා කිව්වේ ඒකයි. වර්ත තුනකට යනවා මේක. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. මුලින්ම සත්‍ය ඥානයේ තියෙනවා. ඒ කියන්නේ මෙහෙම මේ දුක්ඛාරය සත්‍යයයි යමක් තියෙනවා කියලා දැනගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැනගනිය උදෙසා. මෙහෙම වෙනවා. එයාට කියනවා සේක පුද්ගලයා කියලා. මේ දුක පරිපූර්ණයෙන් පිරිසිදු දැනගත්තා කියලා ඥානයක් පහළ වෙනවා. අනේ උත්තරය අරහතුනා. ඒක තමයි කෘතඥාන කියලා කියන්නේ. කළ ඉවර බව දැනගත්තා. තියෙන බව දැනගත්තා. කරගෙන යන බව දැනගත්තා. කළ ඉවර බව දැනගත්තා. ඔන්න ඔබ තමයි වට තුන. දැන් ඒකෙන් අපි කතා කරමු පළවෙනි වටේ. එතකොට මොකද්ද සත්‍ය ඥානය දැනගන්න? දුක පිළි දුකක් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ දුකක් තියෙන බව දැනගත්තා. ඇයි? හේතුන්ගෙන් හැදිච්ච වස්තුන් හේතු නැතිවම නැති වෙලා යනවා. එහෙනම් හේතුන්ගෙන් හැදිච්ච වස්තු ඒකාකාරව අපිට දුක දෙනවා. එහෙනම් දැන් අපි මේ කය හැදිලා තියෙන්නේ හේතුන්ගෙන්. හේතු නැති වෙච්ච ගමන් මේක ඉවරයි. හිත හැදෙන්නේ හේතුන්ගෙන්. ඒක නැති වෙච්ච ගමන් ඒක ඉවරයි. එහෙනම් හැම එකක්ම හැදි හැදි එන්නේ හේතුන්ගෙන් සම්බූත වෙවි යන ක්‍රමයේදී. එහෙනම් හේතුන්ගෙන් සම්බූත වෙවි යන්නේම හේතු නැති වෙනකොට නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. එහෙනම් මේ මහා දුක් ගොඩක තමයි ඉන්නේ. එතකොට බැලුවා එහෙනම් මේ දුකට හේතුව මොකක්ද? දුකට හේතුව අනිච්ච නෙමෙයි. දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව කියේ මොකද්ද? තණ්හි හාවි. ඒ තණ්හාව වෙනවා. තමන්ගේ වදනිය තියනවා කියලා දෘෂ්ටි ආපු ගමන් හාවුනා. හා ඒක නම් ෂෝක් කියලා හාවුනා තරග. තමන් අකමැති දේවල් වලට හාවෙන්නේ නැහැ කවදා. වදනිය තියනවා කියලා දැනෙච්ච ගමන් හාවුනා. එහෙනම් ඔන්න ආවෙනේ නම් මේ දෙයක් තියෙනවා. එහෙනම් ඒ තැන්නේ ආවෙනවා. ඒ වුණ ඔක තමයි දැන් දුකට හේතුව. අල්ලගත්ත එක. සියල්ල දුකයි කියන්නේ ඒකයි. සියල්ල දුකයි. තමන් ඉතින් අල්ලගත්ත ටික දුකයි. අල්ලගත්ත කියන්නේ අලුුණා. අලුුණා තමයි අලුුණා මේ. අල්ලගත්ත. හාවුණා. ඔය හැම වචනයකම එක අර්ථෙදී තියෙනවා. එහෙනම් හාවුණා ගමන් ඔන්න දුකයි. දැන් දුකට හේතුව දැනගන්න. දැන් දුකට හේතුව දැනගත්තට වැඩක් නැහැ. දැන් දැනගෙන ඉන්න තව එකක් මොකක්ද? එහෙනම් දුක නැති කරන්නේ මොකද්ද කරන්නේ? අන්න සාතුරු මානක හාවීමෙන් නම් දුක නැති වෙන්නේ. මොකද්ද කරන්නේ? හාවෙච්ච එක කලවගන්න. එතකොට දුක නැති වෙනවා. එහෙනම් හාවීමෙන් දුක ඇති වුණා නම් හාවෙච්ච එක ගලව ගත්තා නම් යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති යනවා. එහෙනම් අර කියපු තණ්හාව ඉතිරි නැතුව ශේෂයක් නැතුව සියල්ලම ගලවලා අයින් කරනවා. එක බිඳුවක්වත් නැහැ. එක පාරක්වත් හිටද නැහැ. සියල්ලම කරලා අයින් කරා. අන්න එතන හට ගන්න මොකද්ද? නිවන. එහෙනම් දැන් ඔන්න අර දුකින් නිදහස. නිදහස වෙන්න. එතකොට ඒක ගලවන්න ලේසි නේ. දැන් හරියට මේක ප්ලග් පොයින්ට් එක ගන්න. ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඕකට ප්ලග් එකක් ගහලා තියෙනවා. ගහලා තියෙනකොට කරන්ට් එක වැඩේ. දුක නිවේ. දැන් මෙතනින් වයර් එකක් දාලා තියෙනවා. ඔන්න දැන් මේ උපමාවේ හොඳට තේරුම් ගන්න මේ කියන්නේ. වයර් එකක් දාලා තියෙනවා. ප්ලග් එකක් ගන්න ස්විච් එකක් දාලා. ඔබ යනකොට සරණට පෑගිලා එක පාරට කරන්ට් එක වැඩේ. දැන් ඕක දුකක් කියලා ඔබ ඉස්සර දැනගන්න. කිතිකයනවා වගේ කියලා හේතු දන්නොත් එහෙම මොකද? මේ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඔන්න දැන් මේක පාදනකොට සතරතර කාල කරන්ටක වැඩි ඉවරලා ඔන්න දැන් දුක බව දැනගත්තා. දුක බව දැනගත්ත ගමන් බැලුව දුකට හේතුව මොකද්ද කියලා. දුකට හේතුව මොකද්ද? මේක ප්‍රත්‍ය කරලා තියෙන්නේ. ඊළඟ මාසේ බැලුව දුක නැති කරන්න මොකද්ද කරන්නේ? දුක නැති කරන්න නම් මේ ප්‍රාගයෙන් අල්පත් කරන්න ගලවන්න. ඊළඟ මාසේ බලනවා මේක නලවන මාර්ගය මොකක්ද? අපි තුන ඇඳ දෙකක් එහෙම දාලා හයි කරලා තියෙනවා. ඊළඟ මාසේ මාර්ගයට පෙ මාර්ගය බලනවා මොකද්ද මාර්ගය? ස්කූල් ඩ්‍රයිවර් දෙකක් අරගෙන මේ ගවල තාම මේ දෘෂ්ටිගතව යන්නේ මේ දෘෂ්තියෙන් බලන්නේ නේ ඔක්කොම. මේ තාම මේ ඇඳ ගලවනවා හැම නෙමෙයි. ඒ කෘත්‍රිඥානයේ තමයි ඇඳ ගලවන්නේ. දැන් මොකද වෙන්නේ? ආ මේ ඇඳ දෙක මෙහෙම ගලවන මේක ඉස්සරහට ඇද්දන මේක ගැලවෙනවා. ඔන්න සෝතාපන්න. දැන් නිවන දැකලා දැන්. දැන් මේ නිවන දැකලා. එහෙනම් කරන්න ඕනේ ටික දන්නවනේ. එහෙනම් දැන් දහසක් නැයි ප්‍රතිපන්නිත නැද්ද? ඉතින් බලන්න ධර්මයේ කොහෙද කියලා ඔකල වෙන ගන්න තියෙන්නේ. අතක් ආවදලගේ මේක. දැන් හොඳ හරි. දැන් දැකගත්ත මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් කෘත්‍ය ඥාන කොනසට ගියොත් එහෙනම්. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න අර ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් අරගෙන ඔන්න ස්ක්‍රූ දෙක අන්ස්ක්‍රූ කරලා මේ පැත්ත අන්ස්ක්‍රූ කරලා ඉවරන මේක අදිනවා. ඔන්න ඇද්දට පස්සේ දැන් දුක නැහැ කියලා දැනගන්නවා. එහෙනම් ඔහොම තමයි ඔන්න ඔය ඔය ඥාන තුන වැටහෙලා එන්නේ. මේක දැන් පළවෙනි ඥානය ගැන වැඩිපුර කතා කරගෙන ගියොත් දැන් ඔබට එහෙනම් තේරෙන්න ඕනේ දුකක් තියෙන බව ඉස්සෙල්ලා. එහෙනම් දැන් මේ පාත්පස පෙනෙන හැම දෙයක්ම තමන්ට දුකගෙන දෙන ආකාරය ගැන දැනගන්න. ඒකයි මම කිව්වේ ඒක නැතුව මොනව කරන්නත් යන්න එපා. සාතුන් වහන්සේ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කරන්න කියලා. එහෙනම් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කරන්න. භාවේ පබ්බන්ති මේ වික්‍රමයේ කියලා කියනවා. භාවනා කියන එක තැන්දැන් වල තිබුණාද? සාතුන් වහන්සේ කිව්වේ මොකද්ද? භාවිත කරන්න. භාවිත කරන්න. භාවේ තබ්බන්ති මේ වික්‍රම. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිත කරන්න නම් කලින් ආර්ය අෂ්ටාංගික මාර්ගෙට එන්න ඕනේ. ඇවිදින්න වෙන වෙලා ධර්මිය විසින් ධර්මිය පුරවෙන්න අරින්න ඕනේ. අපි බලමු පිළිවෙන්නේ. දැන් එහෙනම් ඔන්න දුකක් තියෙන බව දැනගන්න. ඒක දැනගත්තේ නැත්නම් තාම ආර්ය අෂ්ටාංගික මාර්ගෙට එහෙම සුදුසු නැහැ. ඉතින් ඒක දැනගන්න ඕනේ. එහෙනම් හාත්පසම බලන්න හැම එකක්ම බලන්න. තමන්ට පේන දැනෙන හැම දෙයක් දිහාම බලන්න තමන්ට දුක ගේන හැටි. එහෙනම් හැම දෙයක්ම අල්ලගත්ත පමණින් දුකෙන් නම් කෙලවර වෙන්නේ මේ ලෝක දුකක් තියෙන බව අවබෝධ වෙනවා. දුක්ඛම් බයත් තේන කියලා කිව්වේ ඒක. දුක බයාර්ථයෙන් දකින්න කිව්වා. දුක බයාර්ථයෙන් දකින්න බය කියලා කියන්නේ කියන්නේ භවයට අය වෙනවා. එහෙනම් මේ භවයට අය වීමම මහ දුකක් ලෙස දකින්න කියලා. ඔන්න ඒක අර්ථයක් ඒකට තියෙනවා. යමුරු අර්ථයක්. බය කියලා කියන්නේ මොකද්ද? භවයට අය වෙනවා. එහෙනම් බයෙන් බයෙන් ශෝකයෙන් තොර තැන කොහෙද? නිවන. ඒක මේ භවයට අය වෙන්නේ නැති තැන. යම් තැනක භවයට අය වුණා නම් බය හිතෙන්නේ නැද්ද? හිතෙනවා. මේ රටේ වීසා එකක් තියෙන හේ මේ රටේ එන්න ආසාවෙන් එන්නේ හේ. ඉමිග්‍රේෂන් එක ගාවින් එනකොට බය නැද්ද? ඇයි මේ භවයට අය වෙලා ඉන්න කෙනා හැමදෙයක්ම බය නේද? ඒක තමයි ක්‍රම දෙක. තාත්තා කියන භවයට අය වුණොත් එහෙම මොකද වෙන්නේ? තාත්තා කියන භවයට අය වෙනවා. එතකොට මොකද වෙන්නේ? දරුවෙගේ විනාශයෙන් ගිහින් මහ දුකකට ගන්න පටන් ගන්නවා. මහ වයහින් ඉන්න හැම තිස්සෙම. ඇයි? දරුවෙකුට මොනවද වුණොත් එහෙම තාත්තා කියන භවට ප්‍රශ්නේ. දැක්කද? එහෙනම් මේ දුක්ඛම් බයත් මේ භවයට අයවීමේ ක්‍රමවේදයේ මහ දුකක් ලෙස දකිනවා. එහෙනම් එක මොහොතක්වත් ඒ දෙතර නැඹුරු වෙන්න එපා. භවයට අය වෙන ක්‍රමවේදයේ. දුක්ඛම් බයත්. එහෙමනම් දැන් හාත්පසම මේ තියෙන ස්වභාවය දැකගත්තා. ඔන්න ඊළඟට වැටහෙනවා මේ දුකට හේතුව මොකක්ද කියලා. ඒක වැටහිලා යන්න ඕනේ තමයි. දුක තේරුම් ගත්තා නම් තමයි දුකට හේතුව වැටහෙන්නේ. නැතුව වැටහෙන්නේ නැහැ. දුකක් තියෙන බව දැනගත්තා නම් තමයි දුකට හේතුව බලන්නේ හැමතිස්සෙම. ග්‍රහාපලයේ කියන දුක දන්නවනේ. ඒකට හේතු හොයනවා ඊට පස්සේ. ග්‍රහාපලයේ කියන දුක තේරෙන්නේ නැත්නම් මොකද? ඒකට හේතු හොයෙන්නේ නැහැ කවදා. එහෙනම් ඔන්න හේතුව වළුවා හේතුව තමයි තණ්හාව. වෙන එකම හේතුවක් නැහැ. තණ්හාව. ඒ තණ්හා වෙන ස්වභාවය. ඒක තමයි හේතුව. එහෙනම් ඒ තන හාවෙන ස්වභාවය නම් හේතු. දැන් බලනවා මේක අයින් කරගන්න කිව්වේ මොකක්ද? එහෙනම් මේ තණ්හාව අයින් කරගන්න. දැන් මෙයාගේ මාර්ගය ඔන්න ඔය තුගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් මේක අයින් කරගන්න ක්‍රමයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ දෘෂ්ටිය දැන් පහළ වෙලා තියෙනවා මෙයාට සම්මා දිට්ඨිය කියලා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා නසන දෘෂ්ටිය පහළ වෙලා තියෙන්නේ මෙයාට. ඔය දෘෂ්ටියෙන් ඉන්න කෙනාට ඊළඟට මොන සිතුවිලිද පහළ වෙන්නේ? මේ කෙනාට පහළ වෙයිද? අල්ලපු ඉඩමත් ගන්න. අරගෙන ගෙවල් දෙකක් විතර හදා ගන්න. ඒවල දැන් මෙයාට පහළ වෙනවා. ඒව පහළ වුණා මේකට ඉන්න කලින්. ලෝකයේ සාරය කියලා හිතාගත්තකොට සාර වූ ලෝකේ විශාල කොටසක් කඩා ගන්න ඕනේ කියලා තමයි කටයුතු කරන්නේ. දැන් ලෝකයේ අසාරයි නිවනම සාරයි කියලා වැටහිලා ඉන්නවා. දැන් මෙයාට එනන් නිවන් මඟට යොමු වෙච්ච ධර්මයක් තියෙනවා මිසක් හිතේ. නිවනෙන් එපිට තියෙන එකක් නැහැ. එහෙනම් දැන් මෙයාට හිතෙන්නේ මොනවද? අව්‍යාපාද සංකල්ප. අවිහිංසා සංකල්ප. නෙක්ඛම්ම සංකල්ප. අව්‍යාපාදයේ කිව්වේ කිසිම තරහක් හිතට එන්නේ නැහැ මෙයාට. ඉතින් තරහෙන් මොනව අල්ලන්නේ මේ ලෝකේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච මේ ලෝකේ, අසාර අසුබ වෙච්ච මේ ලෝකේ මම මොනවයි කියලා අල්ලන්නේ? මේක මට ගන්න බෑ, ඔබ ගන්න එහෙම. මම මොනවයි කියලා අල්ලන්නේ ලෝකේ? ඔන්නෝ හැංගීමෙන් තමයි යා කටයුතු කරන්නේ හැමතිස්සෙම. අර අර උදේ පාන්දර බල්ල රංචුවක් ගාවට මස් කට්ටක් දැම්මම බල්ල රංචුවේ මස් කට්ටේ පොරකාල එකෙක් මේ ලේ පෙරාගෙන ඉවරලා එකෙක් යන්තම් මස් කට්ට අරගෙන දුවන. අන්තිමට උට මස් කට්ටෙන් ඵලයක් තියෙනවා. එන්නේ ඒ බව අවබෝධයි. ඒක නිසා පිළිතුරුනි කවදාකවත් මේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා ඔය බලු පොරේට වදින්නේ නැහැ. බොහෝම සාමකාමී ජීවිතයක තමයි මෙයාගේ ගතිගුණ යන්නේ. එතකොට මෙයාට කවදාකවත් තව කෙනෙක් තලලා පෙරලා විනාශ කරන්න හිතෙන්නේ නැහැ. ඇයි මේ අසාර අසුබ වෙච්ච ලෝකෙම මොනවට මේ තව මිනිස්සු තලන්නේ? මොනවට හොරවල් වංචා කරන්නේ? ඔන්නේ හැංගීමේ ඉන්නේ. එහෙනම් දැන් මෙයාට එහෙම සිතුවිලි පහළ වෙන්නේ. එහෙනම් අවිහිංසා සංකල්පනා තමයි මෙයාට පහළ වෙන්නේ. අනේ මේ අය නිබ්බාන පරමසුඛයෙන් සුදිතර වෙනවා. අනේ උඹත් නිවන් දකින්නවා. ඔය ආදී වශයෙන් අවිහිංසා සංකල්පනා පහළ වෙනවා. නෙක්ඛම් සංකල්පනා පහළ වෙනවා. මෙතරකල් පහළුනේ මොනවද? කාම සංකල්ප. දැන් කාමයෙන් නික්මීමට පහළ වෙනවා සිතුවිලි. හැමතිස්සෙම. නෙක්ඛම් මේ කිව්වම එකපාරට සිහි කරලා දාලා යන්නේ එකම නෙමෙයි. මේ සිගුරු දාලා සිගුරු දාගෙන යන එක නෙමෙයි නෙක්ඛම්මේ කියලා කියන්නේ. එතනත් නෙක්ඛම්මයක් තියෙනවා. නමුත් නෙක්ඛම්මේ කියලා කියන්නේ මෙතරකල් කාම අරමුණු එන්න ගන්න. ඒ ආපු අරමුණු වලට ඔහෙ එන්න දුන්නා. කාම මොකක්ද ලස්සන දෙයක් දැක්කට පස්සේ ඒක දිහා බලාගෙන කාම අරමුණු එන්න දීලා කාම අරමුණු වල සංතරපණයේ වෙමින් ඒ කාම ස්පර්ශයන් ලබලා වෙහිටියා. දැන් එහෙම නෑ. එහෙම එකක් එනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙන් මොකද්ද? ඉස්සර කෙල්ලෙක් දැක්කම ෂෝක් නේද බං නියමයි නේද බං කියලා කියන්නේ. දැන් කියන්නේ මොකක්ද? අයියෝ බලන් හේතුන්ගෙන් හටගත්ත ගන්නේ ඔය ලස්සන හේතුන්ගෙන් හටගත්ත ගන්නේ බං ඕකට දැන් කවුරුද කරලා ගැහුවොත් මේ මූණේ පැත්තක් කඩලා යනවා නියවරයි ඔක්කොම. එහෙනම් ඕක ගෙදරම ගිහිල්ලා මම මොනව කරන්නේ? ඔය කියන්නේ දැන් ආහාරයක් පුරුද්දොත් එහෙම දරබඩා ගාලා ඔතන නැදේ වැඩි. ඉතින් ඉහළ මුළු ජීවිත කාලේ වන්දභාගය නෙමෙයි. හිනිකා වෙලාවේ කොයි වෙලේ වද වෙන්නේ නෙයි දන්නේ. ඉතින් ඔහොම දේවල් ඉතින් මෙච්චර කාලෝ වැහිලා තියුණා. ආනේ අනේ ලස්සනයි. අරයි මං ගෙදර. යයි කටයි දිහා මිනිහා විදිහට සුවයි. ලස්සන ඉගෙන ගෙදර අරගෙනවට. එහෙම ඒව වෙන ඕනේ තර. නමුත් දැන් අර දැකුමට එහෙම හිතන්නේ නැහැ කවදා. හොඳට බලුවා. ඇත්ත නේද? මේක මොන හරියද? එහෙනම් අර එදා කාම සංකල්පනා පහළවට දැන් කාම සංකල්පනා නෙවෙයි ඒ කාමෙන් නික්මීම තමයි දැන් එන්නේ ඔළුවට හැමතිස්සෙම. නික්කම් සංකල්පනා පහළ වෙනවා. දැන් එහෙනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප. දැන් සම්මා සංකප්ප බලෙන්ද වැඩි. නෑ. සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනාද එන සිතුවිලියේ. ලෝකේ අසාරයි මේ අසාරෝ ලෝකේ මේ යන බව ගමන මට එපා කියන මේ දෘෂ්ටියක් තියෙන කෙනෙකුට. ඊළඟට පහළ වෙන්නේ කව ගෑණියෙක් ගන්න ඕනේ. ඒ ගෑණිකියාගේ තව හොර ගෑණියෙකුත් ගන්න ඕනේ කියලා. එහෙම ඒවා නෙමෙයි මෙයාට දැන් පහළ වෙන්නේ. දැන් හොඳට බලන්න මේ කියන ඒවා. බලින් කරන්න බෑ මේ. ගොඩක් අය බලෙන් තමයි කරන්නේ. ඒ ඇහිවි අර බලෙන් භාවනා කරන්නේ. සමාධියටයි ඒක ඕනේ. භාවනාව කියනකොට. මේවා දැන් ධර්මයෝ විසින් ධර්මයෝ පවත්වනවා. එක ස්ටෙප් එකකින් ස්ටෙප් එකකට නගින්නේ. මේකට නගින්න මෙතන ස්ටෙප් එකක් නේද හදලා තියෙන්නේ. මොකටද හැදුවේ? මේක හදව මාත්‍රු කියන්නේ මේක හැදුවේ මොකටද? මේකට අලිය දිනා මේකට නගින්න නේද කොන්ද කතා ගන්නද? එහෙනම් මමත් කියන්නේ ආර්යසායක මාර්ගයට අලියෙන් අලියට එන්නේ. ඉස්සෙල්ල සෝතාපන්න. ඊට පස්සේ සෝතාපන්නයාට පහළ වෙන සංකල්පනා සමුලින්ම වෙනවා. ලෝක සත්‍යයට පහළ වෙන ඒවා නෙමෙයි. නික්කම් මේමයි පහළ වෙන්නේ. ලස්සන රූපයක් දැක්කම ලස්සන හඬක් ඇහුණා ඉස්සර යෝතිපාල මහත්තයාගේ සින්දුවක් එනකොට හරි ආස වෙනකොට. නමුත් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ යෝතිපාල මහත්තයාට බැන බැන යන්නේ නැහැ. සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ අනේ ඕව අහල මොනවද කරන්නේද? දැන් මම මෙච්චර කල් ඇහුවා කියලා මට මොනවද උගෙන ලැබුණේ? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ මේ මොහොතින් මොහොත මාව දිලි දිලි යනවා. මොයේ මේ යනවා මම මොනව කරන්නේද උටා? ඔන්න ඔයගේ සංකල්පනා පහළ වෙන්නේ. එහෙනම් දැන් මේකම සංකල්පනා පහළ වුණා. ඔතන ඉන්න කෙනා දැන් ඔන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරි. දැන් මෙයා මොන වගේ වචන කතා කරයිද? දැන් බොරු කියයිද මෙයා? ඉස්සර බොරු කිව්වේ ඇයි? මේ සාරෝ ලෝකේ කොටහක් කඩා ගන්න නම් බොරු කියලා හරි කේලම් කියලා බිඳවලා හරි පරුස වචන කියලා පහත් කරලා හරි හිස් වචන කියලා මුලා කරලා හරි ඔය මොනෝම හරි ක්‍රමවේදකින් මේක ලබා ගැනීමේ කටයුත්ත කිහිපිය. දැන් මේ මහින කමක් නැති මේ ලෝකෙ මම මොනව ගන්නද? එහෙනම් මොනවට බොරු කියන්නේ? මොනවට බොරු කියන්නේ? ඔන්න ඔය තැනට එනවා. එහෙනම් දැන් මෙයාගේ අතින් බොරු කියවෙන්නේ නැහැ. කේලම් කියවෙන්නේ නැහැ. පරුස වචන කියවෙන්නේ නැහැ. හිස් වචන කියවෙන්නේ නැහැ. දැන් පරුස වචන කිව්වහම තව කෙනෙක්ගේ හිත කඩා හැරෙන වචන වලට තමයි පරුස වචන කියලා කියන්නේ. තව කෙනෙක්ගේ හිත කඩා හැරෙන වචන. උඹ කියන වචනේ සමහර වෙලාවට පරුස වචන නැති වෙන්න පුළුවන්. හැබැයි ආදරේ උඹ කියලා කියන වාක්‍යවල. අනේ පුතේ උඹ යන ගමන් මට මේක ගෙනත් දියව පුතේ. නෑ එතනත් උඹ කියලා කිව්වා. හැබැයි ඒක පරුස වචනයක් නෙමෙයි. මොකද ඒක අහද්දි තව කෙනෙක්ගේ හිත පරු වෙන්නේ නෑ. පරු වෙනවා කියන්නේ මොකක්ද? හොඳට මේ තරුණ මේ හොඳට තියෙන වෙලාවේදී මක්කලා යනවාද? විනාශ වෙලා යනවා. අද පරු වෙනවා කියලා කියන්නේ. හොඳට මේ විද්‍යාමාන වෙන වෙලාවේදී විනාශ වෙලා යනවා. අර විපරිණාමයට ගිහිල්ලා විනාශ වෙනවද නෙමෙයි. පරු වෙනවා කියන්නේ. දැන් ගෙලියක් පරු වෙනවා කියන්නේ අපි කියන්නේ ඔය අමගෙලිය පරු වෙනවා. ඒකේ මොකද? මේ ඉඳලා කොන වෙලා ගිහිල්ලා නෙමෙයි. අර හොඳ මේ ගැටේ තියෙන ගැටාවේ තියෙන වෙලාවේ මක්කලා ගිහිල්ලාද? ඒක නිකන් පාවිච්චි කරන්න බැරි මට්ටමට විනාශ වෙලා ගිහිල්ලා. එහෙනම් තව හිතක් පරු කරන වචන තියෙනවා. ඒක මේ උඹ කියන වචනේ පුළුවන් එහෙම කරන්න. උඹ පලයන් යන්නේ. කොහොම කියනවා. දැන් ඕකෙන් තව කෙනෙක් හිත පරු වෙනවා. එහෙම වචන මෙයා පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සර කළා. ඇයි කළේ? මේ සාරෝ ලෝකේ. මේක මේ අරට ගන්න ගියාම මූ වෙනවනේ ඕකට ගම්මට ඇහිලි ගහන්නේ මේකට. එතකොට මොකද කියන්නේ? දැන් පලයන් යන්න කොහෙද? ගහනකොට පයින් බෙල කල්ල යන ආදී වචන කියනවා. දැන් ඒව කියන්නේ නැහැ. ඇයි? මේ මොනව ගන්නද මම මේක? දැන් එහෙනම් ওই වචන එකක්වත් කතා වෙන්නේ නැහැ. දැන් එහෙනම් මට කියන්න. සම්මා වාචා කියන එක පිරුණේ. බලෙන්. නෑ ධර්මියෝ විසින් ධර්මියෝ පුරුදු. ඊළඟ සම්මා කම්මන්ත. දැන් ඉස්සර නම් මේ සාර වූ ලෝකයක් කියලා හිතාගෙන කටයුතු කරන වෙලාවෙදී පුළුවන් තරම් උත්සාහ කළා ප්‍රාණ ඝාත කරලා හරි තමන්ට ඕනේ දේ ගන්න. අදත්තා දාන කරලා හරි තමන්ට ඕනේ දේ ගන්න. එහෙම බැරි නම් කාම සේවනයේ යෙදিলা හරි තමන්ට ඕනේ දේ ගන්න. ඔය කරුණ කාරණා කරන්න හිතාගෙන හිටියා. නමුත් දැන් මෙයාට මේකේ ගාන ගන්න හරයක් නැති බව වැටහිලායි තියෙන්නේ. එහෙනම් ප්‍රාණඝාත කරලා මට මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. හොරමර වංචා කරලා මට මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. දුරාචාරයේ යෙදিলা මට මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. ඔය ගුණම කළා මේ ලෝකේ කොටසන්නේ ගන්න තියෙන්නේ. එහෙනම් ලෝකේ අසාරත්වයේ වැටිච්ච කෙනාට අරව කරලා ගන්න තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ. ඔන්න එතනට. දැන් එහෙනම් යාට සම්මා කම්මන්තයක් වැඩුණානේ. ඒ සම්මා කම්මන්තේ වැටිච්ච කෙනාට ඊළඟට වැඩනවා පින්වදෙනි සම්මා ආජීවය. මේ කටයුතු වෙන්නේ ඒකට සම්මා ආජීව කියලා කියනවල සාස්ත්‍රුන් වහන්සේ කියනවා ඉදා උසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේති. මේ මිත්‍යා ආජීවයෙන් බැහැර වෙනවා මෙයා. මෙතර කල කරගෙන ආපු ජීවන රටාවක් තිබුණා. ඔය කියපු ඔක්කොම කරගෙන ඔය දුරාචාර කර කර හොරමර වංචා කර කර ආපු යම් ක්‍රම වේදයක් තිබුණා. ඒක තමයි ජීවිතේ කරගෙන හිටිය මෙතර කල. දැන් මොකද වෙන්නේ? අර ඕක මැජිකලි දැන් අර තුන කරන්නේ නැහැ. සංකල්පනා පහළ වෙන්නේ නෙක්ඛම්ම අවිහිංසාව අව්‍යාපාදය. ව්‍යාපාදයක් හිතට එන්නේ නැහැ. කවකෙනෙක් ගහලා මරන අවිහිංසා මිහිංසාවක් එන්නේ නැහැ. අවිහිංසා සංකල්පනා එන්නේ. කාම හැඟීම් එන්නේ නැහැ. එතකොට එහෙම සංකල්පනා නැහැ. ඉතින් එහෙනම් ඒකත් හරි. ඊළඟට වචනයත් බොහොම හොඳයි දැන්. ඊළඟට ක්‍රියාවත් බොහොම හොඳයි. ඔය ටික ඔක්කොම හොඳ වුණාම මෙයාගේ ජීවන රටාව හොඳ වෙන්නේ නැද්ද? දැන් එතකොට ඒක බලෙන් කරගන්න ඕනේ කාටද? දැන් සම්මාදිටියටපත් එක්කම උඩින් පයින්වද සම්මා ආජීවයට? නෑ, අර ප්‍රමාණිකූලව හැදගෙනවා ධර්මියෝ විසින් ධර්මියෝ පුරවනවා. දැන් මේ පුද්ගලයා සම්මා ආජීවෙන ජීවිකං කප්පේති. සම්මා ආජීවයෙන් ඉන්නේ කියන්නේ දැන් සම්මා කරන්න. අවිද්‍යා තෘෂ්ණා දෙක බැහැර කරන්න. එපා කියලා අයින් කරන්න. ජීවන පැවැත්මක් තමයි මේ අරයන්නේ. ඒ ජීවන පැවැත්මට බහිණ කෙනාට ඊළඟට ඕන වෙනවා මොකද්ද? අධික වීරයක් ඒක කරන්න. අන්න යාට වීරය වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් සම්මා ආජීව සම්මා වායාම වැඩි. මොනවද? මෙච්චර කල නූපන් අකුසලයක් තියෙනවද? උත්තරේම උත්සාහ කරනවා. දැඩි කැමැත්තක් ඇති වෙනවා. ඒ අකුසලයේ උප්පත්තන් නැතුව ඉන්න. අනුප්පන්නානං අනුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායවති විරියං ආරමති චිත්තම් පංගංහාති පජහ. මේ දැඩි කැමැත්තක් ඇති වෙනවා, දැඩි වීර්යයක් ඇති වෙනවා, උත්තාන වීර්යයක් ඇති වෙනවා, නූපන් අකුසලයක් තියෙනවා. ආයි ඒ අකුසලේ පණ ගහලා ඉන්නේ නැති වෙනවා බලන්න. ඒ වගේම උපන් අකුසලයක් තියෙනවා. ඒ උපන් අකුසලයේ දුරු කරගන්න බව බලන්න. ඒ උදෙසා වීර්ය වඩනවා දැන් මේ පුද්ගලයා. නිවන් දකින්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණාව දෙක නැති කරන්නයි මේ වීර්ය වඩන. ඔබත් දැන් වීර්යයක් තමයි වඩන්නේ. මේ කොහේරි තැනක රස්සාවක් කරන්න ගියාම වීර්යයක් නේ වඩන්නේ. එළියේ ගිනි ගහන රස්නේ. ඉතින් වීර්ය වඩාගෙන කොහොම හරි යනවා. හිල රස්සාව කරනවා වීර්යෙන්. හැබැයි ඒක සම්මා වීර්ය නෙමෙයි. හැබැයි ඒක යහපත් වීර්යක් නෙමෙයි. යහපත් වීර්යයක්. තමගේ අම්මා තාත්තට කන්න දෙන්න, දුව දරුවන්ට කන්න දෙන්න වීර්ය වඩලා හියක් හරි හොයන. සම්බුද්ධ සාසනයට පූජා කරන්න. ඔව් අන්නේ සාසනයකට මොකට හරි පූජා කරන්න. ඒකම වීර්ය උදෙසා එහෙම කරනවා. ඒකත් යහපත් එකක්. නමුත් සම්මා එකක් නෙමෙයි. ඒක ගල්ලා සම්මා කරන්නේ. එහෙනම් දැන් සම්මා කිරීම උදෙසා අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුෙන් හැදෙන මේ භව ගමන නැති කර ගැනීම උදෙසා දැන් වීර්ය වඩන. එහෙනම් නූපන් කුසලයක් තියෙනවා නම් උත්පන්න ගන්න උත්සාහ කරන්න. සෝතාපන්න කුසලයෙන් දැන් තියෙන්නේ. දැන් එහෙනම් උත්සාහ කරනවා මොකද්ද? සකදාගාමි කුසලයේ හදාගන්න. සකදාගාමි කුසලයේ ඉන්න කෙනා උත්සාහ කරනවා අනාගාමි කුසලයේ හදාගන්න. එහෙනම් මාර්ග සහ ඵල හදා ගැනීම උදෙසා වීර්ය වඩන. එතකොට යම් කිසි මාර්ගයකට ඇවිල්ලා ඉන්නවා ඒක තවදුරට ශක්තිමත්ව පවත්වාගෙන යමේ වැඩ පිළිවෙලකට තියෙනවා. එතකොට උපන් කුසලයක් තියෙනවා. ඒක වැඩි දියුණු කර ගැනීම උදෙසා මෙහෙම මහන්සියෙ දෙනවා. එහෙනම් දැන් ඔය කරුණු හතර කෙරෙන්නේ අර සම්මා ආජීවයෙන් පපු වෙනවා. දැන් එහෙනම් සම්මා ආජීවයෙන් සම්මා විරිය වැඩෙනවා. ඊට පස්සේ සම්මා විරිය වැඩෙන කෙනාට ඊළඟට වැඩෙනවා මොකද්ද? මොකද ඔය ඔයකට කරුණු කරගෙන යනකොට ඕට වැඩි කෙනීම වැටෙන දෙයක් තමයි සම්මා සතිය. අන්න සතිය දිනු වෙනවා ඊට පස්සේ. කායානුපස්සනාව වැඩෙනවා. මොකද අර වීර්ය වඩනවා කියලා දැන් කුසල් දහම්නේ වැඩන්නේ අකුසලේ යටපත් කර කර කුසල් දහම් වැඩන්නේ. කුසලේ කියලා කියන්නේ මොකක්ද? කුණු සලාහරණය. අතීතයේ අතීතේ පැවතගෙන ඉන්න කුණු සලාහරණය ක්‍රමවේදයක් තියෙනවා. දැන් අද ඔය පිනයි කුසලයේ එක සමහර අය තාමත් අල්ලගෙන දඟලනවා. අපි කියලා ඉවරයි. පිනයි හින කියන්නේ මේක, කුසලයේ කියන්නේ මේක කියලා. දැන් මේ සමහර වෙලාවට තවත් අල්ලගෙන දඟලනවා. පිනයි කුසලයේ කොට ඔය දෙකම එකයි. ඔය දෙකම එකක් වෙන්නේ නැහැ කොහොම කළත්. කුසල මූල පත්‍ය කියලා වෙනම පටිච්චසමුප්පාදයක් තියෙනවා. අවිද්‍යා පත්‍ය පුඤ්ඤාවි සංඛාරා කියලා වෙනම පටිච්චසමුප්පාදයක් තියෙනවා. එහෙනම් කුසල මූල පත්‍ය සංඛාරා කියලා එකකුයි. අවිද්‍යා පත්‍ය පුඤ්ඤාවි සංඛාරා කියලා දෙහිකුයි තියෙනවනේ. ඉතින් ඔය දෙක දෙකක් නෙමෙයි. කුසල මූල පත්‍ය කියන එක පටන් ගන්න අවිද්‍යාවෙන් නෙමෙයි. ඒක කුසල මූල පත්‍ය. කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඒකේ අවසානයේදී ඉන්නේ මොකද? වේදනා පත්‍ය ප්‍රසාදෝ ප්‍රසාද පත්‍ය අදුක්ඛෝ අදිමුක්ඛ පත්‍ය භව භව පත්‍ය ජාති. ඒකෙන් ධම්මානං සමුදය හොති කියලා ඉවර වෙන්නේ. එහෙනම් ධර්මයෝ වැඩෙනවා. නිවන් මාර්ග උදෙසා අවශ්‍ය ධර්මයෝ වැඩෙනවා. ඒ කුසල මූල පටිච්ච සමුප්පාදේ. හැබැයි අනිත් පටිච්ච සමුප්පාදේ මොකද? ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හොති. එහෙනම් යම් පිනක් කරන්න ගිය කෙනෙකුට අන්තිමට මොකද වෙන්නේ? ඒක උදෙසා හටගන්න જાතියෙන් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයද කෙලවරක් නැති මහා දුක්ඛක්ඛන්දයකට මුහුණ දෙන්නේ. හේතුව මොකක්ද? භවයක් හැදුවා නම් જાති තියෙනවා. ඒක නිවි භවයක් කියලා ඒක බ්‍රහ්ම භවයේ ප්‍රශ්නයක් නෑ. භවයක් හැදුවා නම් જાති දිනවා, જાති හැදීගම මොකද වෙන්නේ? ජරා මරණයට යනවා. එහෙනම් යම් තැනක උපතක් තියෙනවා නම් ජරා මරණයක් තියෙනවා. ජරා මරණයක් යම් තැනක තියෙනවා නම් එතන මහා දුකක් තියෙනවා. එහෙනම් තියෙන්නේ ඒ කියන අවිද්‍යාව පත්‍ය තමයි පුඤ්ඤාපි සංඛාරායවත් මේ පින් සිදුවිලි පහළ වෙයි. එහෙනම් පිනයි කුසලයේ කියන්නේ දෙකක්. ඒ කාන්තේම දෙකක්. කුසලයේ ගැන කියනකොට සාතුරුන් වහන්සේ කියන්නේ කුසලයක් කියලා කියන්නේ මොකද්ද? මේ භව ගමන කෙලවර කරගන්න අවශ්‍ය ධර්ම ක්‍රමවේදය. කුසලයේ කියලා කියන්නේ. ඒකයි කියන්නේ අතීතයේ තිස්ස කරගෙන ආපු කුණු සලාහරින ක්‍රමවේදය කියලා. භව ගමන නසා ගැනීම උදෙසා යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් ඒක තමයි කුසලය. එහෙනම් දස කුසලේ මේ ඔය කියන අටවහ කුසල් කියන්න මට. අටවහ කුසලේ මොකක්ද? ඉතින් කියනවා මොකක්ද? වැසිගිරි පූජා. කෙත් වතු පූජා. කොහෙන් ආවද දන්නේ වැසිගිරි පූජාව නම් කමක් නැහැ කියමුකෝ. කෙත් වතු පූජාව කොහෙන්ද ආවේ? සාතුරු වහන්සේ මේ මිණ නීතිවල දාලා දෙනවා කෙත් වතු බාර ගන්න බෑ කහන. තවදුරටත්. ඉතින් කෙත් වතු බෑ කියලා කියන්නේ රබර් වතුත් බෑ තමයි. අලි අතු බාර ගන්න බෑ. එහෙමන කටේම තියෙන්නේ අර මොකන්ද චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒක තමයි කටේම දිනවද ඒක කියලා තියෙනවා කරන්න කවුරුත් පේන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කියනවා ඒවා. තනකොළ ගහක් ගලවන්නේ මේ නිවන් දකින්න ආපු කෙනා. නිවන් දකින්න තනකොළ ගහක් ගලවන්නේ. ඔය කුකුල්ලු බැටළුව ගවය ආදී වශයෙන් ඒව බාරගන්නේ නැහැ. අලියත්තු බාරගන්නේ නැහැ. නමුත් අද ලොකු පන්සලක් කවුද ඉන්නනේ ඒ පන්සලේ? අලියේ. කමක් නැහැ ඉතින් ලෝක සම්බදේ පන්සල් තියෙන්නේ නැහැ. හැබැයි මේ නිවන් දකින්න ගම වේදී ඒව තහනවා. කෙත්තු බාරගන්න බෑ. කෙත්තු මොකටද පන්සල? ඒකත් දාලා දෙනවා අටමහ කුසලයට කියලා. ඒකදී අටමහ කුසල කියන්නේ ඔය කියන්නේ ඒවා නෙමෙයි. අටමහ කුසලයේ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. අර අටමහ පින් වෙන්නේ. මහ පින් අටක් වෙන්නේ නැති එක. නමුත් අටමහ කුසලයේ කියලා කියන්නේ මොකටද? ආර්ය අෂ්ටාංග මාර්ගය. අටමහ කුසලයේ පූර්ණ වෙනකොට උත්තරමයා රහත් වෙනවා. ඒකයි තියෙන්නේ. එහෙනම් දැන් කුසලයේ කියන්නේ වෙනස් එකක්. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් මේ බුද්ධලයාට අර කුසල් දහම් වැඩි දියුණු කරගන්න වැඩ පිළිවෙලක ඉන්න කෙනා දැන් මොකද වෙන්නේ? මෙයා සතිය පිළිපො. අන්න දැන් මෙයාට කායානුපස්සනාව වැඩිලා. කායානුපස්සනාව අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. මේ මාර්ගයේ යනකොට තියෙන කායානුපස්සනාව වැඩෙනවා මේ බුද්ධලයාට. ඒකයි මම කියන්නේ. කවුරුත් අමුතුවෙන් මම ආයි අද ඉඳලා මුසාවාද කියන්නේ නැහැ. එහෙම තැනට එන්න ආවට ඔබ කෙරෙන්නේ නැහැ. පත්තුවක් දැකලා ආස හිතිච්ච ගමන බොරුවක් කියලා ඔබ දන්නේ නැද්ද? ආස හිතුණා නම් ගත්තා. ඒකයි මම කියුවේ. මෙතන තියෙන හිමින් ගියාට කමක් නැහැ. හරියට යන්න. දුවන්න හදන්න එපා. මේකේ තියෙන සමවේදෙට යන්න. සම්මාදිට්ඨියට එන්න. ආ ඇවිල්ල නැති බව Tamanට දැනුණොත් එන් ඒම උදෙසා දහම් මෙනෙහි කරන්න. ඒකට ඔබේ භාවනාව කියන කොටස නෙමෙයි කරන්න තියෙන්නේ. දහම් මෙනෙහි කිරීම කියන කොටස. ඒකම කරන්න. එකම දේ ලක්ෂ වාරේ කරන්න. මුල් කාලේ දීමතුනි කරපු දේශනාවලින් 90%ක්ම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ. සමහර මෝඩ පඬිතුයෝ කියන්න පටන් ගත්තා. අයියෝ ඉතින් බණ අහලා වැඩක් නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්මනේ කියන්නේ. අද උන් හැලිලා ගිහින්ලා. කොහේ අයාලේ මේ තව බණ ආහාරයෙන් අහනවා මෙහෙන් අහනවා මෙහෙන් අහනවා. නමුත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අහගෙන අවබෝධ කරපුවා අද දිනුරට යනවා. ඇයි? ඒ කොටස කල් ඉවරයි. දැන් ඉතුරු ටික කරන්න තියෙනවා. ඒකද නීර වැඩි වුණේසා දිවුරට යනවා. ඔන්න ඕක තමයි කියන්නේ. මට බල කියන්න පුළුවන්. ඔබ කිව්වොත් මේ මාත පිටකේ අරගෙන අවිල පිටකෙන් ආවල් සූත්‍රය කියන්න. මට කියන්න පුළුවන්. මම එහෙම කතා කරන්නේ නැති හේතුව තමයි මම ධර්මයේ කතා කරන්න තියෙන්නේ මට වැඩ නැති නිසා නෙමෙයි. මම ධර්මයේ කතා ඔබ මට කන්න දෙනවද මම මේ කන්නේ කියන්නේ. ඕව මට ඇඳුම් දෙනවද? මම ඔබගේ හත පහක දැකින්නද තියෙනවා. එතන මට වැඩ නැතුව නෙමෙයි ඔබට නිවන් දකින්න. මටත් නිවන් දකින්න ඔබටත් නිවන් දකින්න. එහෙනම් සූත්‍රයක් අරගෙන මේ කාමයේ සූත්‍රේ මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා. දැන් ඔබ නිවන් දැක්කද? නෑ. එහෙනම් ධර්ම දේශනාවක තියෙන්න ඕනේ කොටස් ටික තමයි මම මේ ඔබත් එක්ක කතා කරන්නේ. සාතුරුන් වහන්සේගෙන් දෙයක් අරගෙන ජීවිතේ තුනද අපි හැමෝම කතා කරමු. මේ දේශනාව අවසන් වෙනකොට ඔබටත් හොඳයි මටත් හොඳයි. හැබැයි මම මෙතන සූත්‍රයක් කියවනම් එහෙනම් ඔබට ඇති වැඩකුත් නෑ මට ඇති වැඩකුත් නෑ. නිකන් අපි දෙගොල්ලම කාලේ නාස්ති කරගෙන විතරයි. ඉතින් ඒක නිසා අපි ඉඳන් කිසි දෙයකට හදිසි වෙන්න එපා. හරියට මේක කරගන්න. එතකොට ධර්මයේ විසින් ධර්මයේ පවත්ත. නැත්තම් මගේ හිර වෙනවා. එහෙනම් දැන් කායානුපස්සනාව අමුතුවෙන් වඩන්න දෙයක් නෑ. අර මාර්ගයේ එන පුද්ගලයාට දැන් කායානුපස්සනාව වැඩිලා පටන් අර ඕනේ. ඒ කායානුපස්සනාවත් එක්ක ඊට පස්සේ වේදනානුපස්සනාව වැඩිනවා. ආය අමුතුවෙන් අද මම වේදනානුපස්සනාව තමයි වඩන්නේ. එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කායානුපස්සනාව වැඩිගෙන යනකොට තියෙනුනේ ඒක වේදනානුපස්සනාවට එහෙමම ස්විච් වෙනවා. වේදනානුපස්සනාව වැඩිගෙන යනකොට ඒක චිත්තානුපස්සනාවට වැඩෙනවා. ධම්මානුපස්සනාව පූර්ණේ වෙනවා. ඔය කරුණු ටික වෙනවා. ඒව මේ අමුතුවෙන් දැන් ඔය දැන් වේදනානුපස්සනාව කියලා හදාගන්නේ මොකද? වේදනානුපස්සනාව කියලා වේදනාව කියලා කියපු ගමන් ඔළුවට එන්නේ මොකද? රිදෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඉඳගෙන ඉඳලා බලනවා කොහෙද රිදෙන්නේ කියලා. රිදෙන්නේ කොහෙද බලව දනිස පොඩ්ඩක් රිදෙනවා. දැන් මෙහෙ කරනවා රිදෙනවා රිදෙනවා. දැන් රිදෙනවා. රිදෙනවා. රිදෙනවා. ඊට පස්සේ කියනවා ඒ රිදෙනවා කියලා මම මෙහෙ කළාම රිදෙන්න කියන්නේ. කායනුපස්සනාව වෙලිලා. වේදනානුපස්සනාව වෙලිලා. දෙකම වෙලිලා. අනේ අපරාධ කියන්නේ මට තේරෙන්නේ නැහැ ඇයි කියලා මේ මිනිස්සු මෙච්චර බොළඳ. පොඩි දෙයක් කළා මහ මුදුන වෙන්නනේ ඔය කියන්නේ. ඒනම් බලන් ඉන්නේ මං කොයි වෙලාවද මුදුන වෙන්නේ කියලා. හරිම හාස්‍ය දැනගන්නේ මිනිසුන්ගේ වැඩියෙද? නිවන් දකින්න නම් හිතේ එක බිന്ദു මාත්‍රයක්වත් අදහසක් නැහැ. තියෙන්නේම මුදුන වෙන්න. මේ අරක පොඩ්ඩක් බලවලින්ද මේක කියන්නේ දැන් ඒක කියනවා සමාජෙට. තරගල කියනවා. මේ ඉන්දිරාලි දිනේ මම ඒක මෙනෙහි කළාම ඩග්ගාලේක ගියානේ. ඉතින් එහෙනම් දොස්තරලා උන් නැහැ නේ. මොකටද පැරසිටමෝල් ගන්නේ මේ පාවිච්චි කරන්නේ? ඔළුව හැක්කමක් හදනවා. ඔළුව විදිනවා, ඔළුව විදිනවා, ඔළුව විදිනවා, ඔළුව විදිනවා. නියා. හරි නැසි. ස්පිරිතාලේ උන් නැහැ. බඩේ හැක්කම මොකක්ද තියෙන්නේ? බඩ විදිනවා, බඩ විදිනවා, බඩ විදිනවා. අම යවේ දැනගන්න විතරයි ඕනේ. වේදනාවු පස්සනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. වේදනාවු පස්සනාව කියන්නේ මිනිතුනි යම් වීමක් දැනෙනවා. වේදනාව කියලා කියන්නේ යම් වීමක් දැනෙනවට. වේදනා වේදිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. යම් වීමක් දැනෙන හේයි මහණෙනි මේකට වේදනා කියනවා. වීමක් දැනෙනවා. ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥානයේ හැදුනහම ඒ චක්කු විඥානයේ ඔස්සේ හැදෙන ඒ සංයුත්තේ ඒක ගිහිල්ලා මනේ වදිනවා. මනේ ස්පර්ශයෙන් අන්න චක්කු සම්පස්සේ කියලා කියනවා. ඒ චක්කු සම්පස්සේ මනේ වැදුනට පස්සේ යමක් දැක්ක බව දැනෙනවා. ඔන්න ඕකට තමයි වීමක් දැනුණා කියලා කියන්නේ. දැන් ඇහැටද දැනෙන්නේ? දැන් ඔබ රූපයක් දැරුවාම ඇහැටද දැනෙන්නේ? නෑ. ඇහැට දැනෙනවා නම් ඉතින් තණ්හයිද වෙන්නේ කොහොමද? රූපයක් දැක්කහම ඒක දැනෙන්නේ ඇහැට නෙවෙයි. ඔය කිව්වේ සම්පස්සේ කියන්නේ ඇහැට දැනෙන එකක් නෙවෙයි. මේ සම්පස්සජා වේදනා කිව්වේ ඇහැට දැනෙන එකක් නෙවෙයි. තණ්හාවක් ඇති වෙන හේතුවක් නෑනේ. ඇහැ කොහෙන් ගිහිල්ලා ඇලෙන්නේ? එහෙනම් දැන් මේ ඇලෙනවා කියන්නේ මොකද්ද? මනනේ ඇලෙන්නේ. එහෙනම් මේක ස්පර්ශය වෙන්නේ කොහේද? මනේ. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය තුලින් හැදෙන අර සංයෝජනේ ගිහිල්ලා මනේ ස්පර්ශ වෙනවා. මනේ ස්පර්ශ වෙච්ච ගමන් අපි දැනගන්නවා එක දෙයක් මොකද්ද? ඔන්න වීමක් දරුණා. ඒක අපි කැමති જાති එකක් නම් මොකද වෙන්නේ? ඇලුණා. ඒ කියන්නේ සපයි. අකමැතින ගැටුණා. ඔය ක්‍රමවේදයේ තමයි යන්නේ හැම තිස්සෙම. ඇලීම් ගැටීම් ඇලීම් ගැටීම්. එහෙනම් දැන් ඔය වීම දැනීම කියන සංකල්පය හොඳට බලනවා. මේ වීම දැනීම මොකද්ද? යම්කිසි වීමක් දැනෙනකොට ඒ මොකද්ද කියලා බලනවා. ඔය කායානුපස්සනා විග්‍රහය හොඳට අහන්න. මේක කරලා තියෙනවා මම සති 3-4ක් තිස්සේම කායානුපස්සනා මේ ඔය අනුපස්සනා විග්‍රහයක් කරලා තියෙනවා. ඒක තුලින් වෙනදේ සත්වයේ පුද්ගලයේ ඉන්නවා කියන දෘෂ්ටියෙන් අයින් වෙනවා. කායානුපස්සනා වල ඉවර වෙන කෙනා අනාගාමීත්වය පහු කරනවා. මහරහත් මට්ටමට යනකන් යන්න පුළුවන් දැනක් ඒක. ඔය කායානුපස්සනා ක්‍රම වේ. මේ කායානුපස්සනා මේ සතර සතිපට්ඨාන ක්‍රම වේ. ඒක විග්‍රහ කරලා තියෙනවා මලාකට. පැයකින් දෙකකින් එහෙම කරන්න බෑ. මම හිතන්නේ පැය 24ක් විතර කියලා තියෙන ඒම. ඒ තරම් මහා පරම ගම්භීර ධර්මය. ඒව සමනය කළාම තේරෙයි. මට මම ඒකට උදාහරණයක් ඔබට කියන්නම්. මට කියන්න මෙතන සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියලා ඔබට හිතෙන්නේ. ඔබ තුල සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියලා හිතෙන්නේ. එකක්. එකක් තමයි ඔටෝමැටිකලි වැඩ කරනවා නේද? දැන් පාරේ යනවා බල්ලෙක්. යනකොට මේ බල්ලෙක් ඒක අඳුනගන්නේ කොහොමද අපි? ඔටෝමැටිකලි ඇවිදිනවා උඹ. පේන්නේ නැහැ උඹ. ඇවිදගෙන යනවා. අල්ල එතකොට අපි හිතනවා උඹ සතෙක් කියලා. ඊළඟට කොහොමද දැනෙන්නේ ආයි තව සතෙක් කියලා? දැනෙනවා. නේද? මේ දේවල් දැනෙනවා. එතකොට අපි හිතනවා මේ මම කියනවා මේ සතෙක් ඉන්නවා. මම කියලා කෙනෙක් ඉන්නවා. තව එකක් තියෙනවා. මට හිතෙනවා. ඔන්න ඔය ක්‍රම තුනක් තියෙනවා නේද? ඔන්න ඔය ක්‍රම තුන පහ කරගන්නවා. එතන ඔය තුන නිසා තමයි අපිට ගොඩාක් දැනෙන්නේ සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒ වගේම ඊට පස්සේ මනසට එන ධම්ම තුනින් අපිට හිතනවා සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒක නිසා තමයි ඒක නැති කරන්න තමයි සාසන වාදී අනුපස්සනා කරන්න කියලා. කායේ කායානුපස්සී විහෙරති. දැන් මොකද්ද අනුපස්සනා කරනවා කියන්නේ? කායේ කායානුපස්සී විහෙරති. කයට අනුව කයේ පිළිබඳ හිතාගෙන ඉන්නදී මක් වෙනවද? පහවල්ලා දානවා. ඒ කියන්නේ මේ යථාභූත කයට අනුව මෙච්චරකල් කය ගැන හිතාගෙන හිටපු දේ මක් කරනවද? පහ කරනවා. අනුපස්සනා කරනවා කියලා කියන්නේ අනුව පහ කරනවා. අනුව පහ කරලා දානවා. කයට අනුව කය ගැන හිතන් හිටපු පහ කරලා දානවා. අන්න ඒක පහ කරලා දැම්මම තමන්ට වැටහෙන දේ තමයි මේක මේ කයක්. මේකට අවනුස්සේ ගහුනොත් එහෙම මොකද? ඌ ඒක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ කය දැම්මම බල කියනවා. මෙතන එකපාරට අවනුස්සේ ගහුනොත් එන තිත්ත ගුණ හරප ගියේ කියන්නේ මෙතන. එහෙනම් දැන් මේ කය කියන්නේ තනි කරන වාහනයක්. ඔය වාහනේ ඕන කෙනෙකුට පාවිච්චි කරන්නේ. තනි කරන වාහනයක්. ඒකයි මම අදාර කී කී හිටියේ. මේ පාර යන වාහන වලට නම් ලයිසන් ගන්න විභාග ලියලා ට්‍රයල් දෙන්නලා ඔක්කොම කරලා තමයි ලයිසන් එක දෙන්නේ. නම් මේ වාහනේට එන එකට ලයිසන් එක මේ වාහනේ ලයිසන් එක දෙන්න කිසිම ට්‍රේනින්ග් එකක් දෙන්නේ නැහැ නේද? ඒක නිසා තියෙන මිනිම බෑ. පාරේ වාහනේ ගිහිල්ලා මිනිහෙක් යට කරයි කියලා නේද උඹට හරියට ඒ පාරේ යන්න කියලා දෙන්නේ. හිට්නිච්ච ඩ්‍රයිවර් කෙනෙක්ව හදන්න. නමුත් මේ වාහනේට එන එකව හික්මවන්නේ නැහැ නේද කවුරු? ඒක නිසා මොකද මේ කේන්තියක් කියන්නේ ගත්ත පිය තමයි ලැන්න. මේක ඩ්‍රයිවර්ව හික්මවලා නැහැ. මේක ඩ්‍රයිවර් හික්මෝපු අවස්ථාවක් තමයි රහතන් වහන්සේ කියලා. පරිපූර්ණත්වයෙන්ම හික්මවල තියෙන්නේ. එහෙනම් ආයි ඒ ඩ්‍රයිවර් කෙනෙක් විසින් ඒ වාහනේ තව කෙනෙකුට අවඩක් කරයි. ඒකයි කියන්නේ මේ වාහනේ හික්මවන්න අර ඩ්‍රයිවිං කරන ගන්න කලින් මේකත් හික්මව ගන්න. හරිනම් ආණ්ඩුව වලින් ආධාර කරන්නේ මේකට. තමයි ආණ්ඩුවෙන් ආධාර කරන්නේ අර ඩ්‍රයිවර් ලවන. මේ ඩ්‍රයිවර්ව හදන්න ආණ්ඩුවෙන් ආධාර කරන්නේ නැහැ. මේකෙන් ආධාර කළා නම් සිංහතුනි ආයි හිරගෙවල් ඕනේ. නෑ. නිකන් අහිංසක මිනිස්සු අර හිරගෙවල් වල ඉන්නේ. කවදාකවත් හිතන්නේ නැව මහා දරුණු දාමරි කියන හිරගෙවල් වල ඉන්නේ කියලා. අහිංසක මිනිස්සු. ඒ වෙලාවේ ගේම් කියලා ගියා. හේන්තිය නිවෙනකොට වැඩ ඔක්කොම ඉවරයි. මාන්තිත් කරලා හිරෙත් දිහින් ඉවරයි. ආයි ජීවිතාන්තයේ හිරේ. අහිංසකයේ දුක් විඳින නිවේ ඇතුළේ. ඒ හැම අපි ලංකාවට ගිහි ගමන් මේ හිරගේ හිරගෙවල් දෙකට ඔය ධර්ම දේශනා තියෙනවා. මහා අපරාධයක් මේ වෙන්නේ. හිරගෙවල්. ඔය ඇති මාර්ගඵල මාර්ගඵල ලබන්න පුළුවන් කිරිස්. අඟුලි මාල තරම් මිනි මල්පුව ඉන්නද ඔය? ඒකේ මරුපේ උන්නේ නැත්තේ. ඒකයි ආරාධනා පිළිගත්තේ. වැඩ කෙරෙනවා මේ ටයිම් වල. අර අර වයස අවුරුදු 60 වෙනකම් මේ 100 ක විතර බණ කියනවට වඩා හොඳයි. අර හිර කාලේ දෙන්නේ කල උන්ට බණ කියන. එතකොට උන් සීලාචාර ඩ්‍රයිවර් වල වෙනවා. ඊට පස්සේ මේ කඳ හිර කළා තිබ්බත් වාහනේ හිර කළා තිබ්බත් ඩ්‍රයිවර් හොඳයි. ඊට පස්සේ වාහනේ හිර කරපු වාහනේ එළියට එනකොට කවදාකවත් තව කෙනෙක් යට කරන් යන්නේ නැහැ වාහනේ. මේ වාහනේ මේ හෝන් එකෙන් තව කෙනෙක් කන් එවිලි ගහ ගන්න මට්ටමක් ඇති කරන්නේ නැහැ. මේක තනිකර වාහනයක්. මේකට භූතයෙක් අරක් ගන්න පුළුවන් ඕනේ වෙලා. එයා ඊට පස්සේ මේ වාහනේ අරයිලා. වාහනයක් එළවල ක්‍රමවේදයක් තමයි ඔබට පාරේ දෙන්නේ. ඉතින් ඒක තමයි එහෙනම් ක්‍රමවේදය. ඔය කාය අනුපස්සනා විවරණකොට ඕක හොඳට අවබෝධයට එනවා. එනකොට ඊළඟට දැන් එහෙනම් මට මේ දැනින්නේ මොකද්ද? අන්න එතකොට කුමිනසල බලනවා මොකද්ද මේ දැනීම කියන්නේ? එහෙනම් දැනීමෙන් දැනීම අනු දැනීම ගැන හිතන් හිටපු ටික පහ කරලා දාන්න. දැන් ඔය එකක්වත් දැනීමද පහ කරන්නේ. දැන් වේදනානුපස්සනාවෙන් දැනීමද පහ කරන්නේ. නෑ දැනීම ගැන හිතන් ඉන්න එක පහ කරන්නේ. දැන් සතර සතිපට්ඨානේ සිහිය පිටවන්නේ කොහෙද? කනේ. සිහිය පිටවන සුද්ධ කරන්නේ කනද? අතපයද? මොකුත් නෙමෙයිනේ. හිත පිටව සුද්ධ කරන්නේ මනද? එහෙනම් මනනේ සුද්ධ වෙන්න ඕනේ මේක. මලේ සුද්ධ වෙලා යන්න ඕනේ. ඒකයි කිව්වේ වේදනාවට අනුව වේදනාව ගැන මෙච්චරකන් හිතන් හිටපු දේ මක් කළාද නැද? පහ කළාද නැද? එතකොට දැන් මෙච්චරකන් වේදනාව ගැන හිතන් හිටියේ කවද? කලද? ඇහෙද? වේදනාව ගැන ඔය මේ වේදනාව නිසා මම එක් ඉන්නවා කියලා. මම මේ දැනෙන නිසා මම එක් ඉන්නවා කියලා මෙච්චරකන් හිතන් හිටියේ ඇහෙද කලද නාසයද දිවද ශරීරයද? ඔය එකක්වත් නෙමෙයි. මොකද හිතන් හිටියේ? මම එහෙනම් දැන් මනයි සුද්ධ කරන්නේ. එහෙනම් වේදනානුපස්සනාවෙන් සුද්ධ වෙන්නේ මන. චිත්තානුපස්සනාවෙන් සුද්ධ වෙන්නේ මොකක්ද? ඒත් මන. දැන් චිත්තානුපස්සනාවට එනකොට තරාගංවා චිත්තං තරාගං චිත්තං පජානාති. තරාගික හිතක් එනකොට තරාගික හිතක් ආපු බව දැනගන්නවා කියලා කිව්වට විතරක් ඕක අවබෝධ වෙන්නේ නැහැ. පජානාති කියන එක හොඳට ගන්න ඕනේ උතනදී. උතනදී පජානාති කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් ජනනය වෙන හැටි බලන්න කියලා. මේ හිත උඩින් පහළ වුණා නෙමෙයි. මේ හිත ප්‍රත්‍යයෙන් ජනනය වෙන හැටි බලන්න. ඒ අපි කතා කරන්නේ හේතුන් පටිච්ච සම්මුතං. ඔය හතන්දරේ ඔය හැම තැනම තියෙනවා. එහෙනම් අර මුල තේරුම් නැති වුණොත් එකක්වත් තේරෙන්නේ නැහැ නේ. හේතුන් පටිච්ච සම්මුතං කියන සංකල්පේ තමයි මෙතන තියෙන්නේ. එහෙනම් දැන් බලනවා සරාවික වූ හිතක් ආවට පස්සේ මේ සරාවික වූ හිත ප්‍රත්‍යයෙන් ජනනය වුණේ කොහොමද? මේ සරාවික හිත හැදුනේ කොහොමද? අන්නේ හැදිච්ච විදිය දැක්කට පස්සේ තේරෙනවා මෙතන මම මේ ඔක්කොම හැදිච්ච විදිය ඔක්කොම කියන්නේ නැහැ ඒක අහන්නේ. මේ ගැඹුරු විස්තර කරලා තියෙනවා. කියන්නේ ගැඹුරු දහම් බොහොම සරලව විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා උපමා උපමේ අරගෙන. ඔබට ගැළපෙන පරිදි. මේ එහෙකවත් අරගෙන නැහැ ආදි කාලේ උදාහරණ. ඔක්කොම මේ කාලේ උදාහරණ අරගෙන තියෙනවා. ඒ නිසා අහන්න මට්ටමින් තේරෙනවා ටයිප් කරලා. එහෙමනම් දැන් මොකද වෙන්නේ? හිත හැදිලා එන විදිය දැනගත්ත ගමන් මේ හිත හැදෙන එකක් නේ. මේ මම එක් නෙමෙයි නෙමෙද නින්නේ මේ හිත ක්‍රමානුකූලව හැදෙනවා. එතන හිත හැදෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. මම ඔන්න උඩින් කියන්න. ඔක්කොම විස්තර කරන්න වෙලා නැහැ. හිත හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. අවිද්‍යාව තියෙන හිතකට ධර්මයක් බැස්ස ගමන ඒ ධර්මය නිසා සංකාරයක් හටගන්නවා. ඒ සංකාරයේ සංකාරයෙන් විඥානයක් හටගන්නවා. සංකාරයක් කියලා කියන්නේ හරියටම කොන්ට්‍රැක්ටර් කෙනෙක් වගේ. මිල්ලින් එකක් හදන්න ගියාම කොන්ත්‍රාත්කරුවෙක් කියලා කෙනෙක් ඉන්නවා. සංකාරය හරියට ඒ කොන්ත්‍රාත්කරුවා. එතකොට ධම්මයේ කියලා කියන්නේ මොකද්ද? කොහෙන්ද දැන්නේ? යනකොට දැක්කා. දැක්කා ඊට පස්සේ කොන්ත්‍රාත්කරුවට හිතෙනවා මම මේක හදන්න ඕනේ කියලා. ඒක හදන්න දැන් කොන්ත්‍රාත්කරුව මොකද කරන්නේ? කට්ටිය එකතු කරන්නේ. එහෙනම් සංකාරය කරන්නේ මොකද්ද? එකතු කරලා දෙන ක්‍රියාවලිය තමයි යා කරන්නේ. මොනවද එකතු කරන්නේ? ශබ්ද, චිත්ත, සාධාරණ, චෛතසික එකතු කරලා අර හිත කියන එක ගොඩනගනවා. හිත කියන්නේ අර දැකපු කින්දීම. දැන් බීදීම ගොඩනගනවා. ඒකට දාන්න ඕනේ කාමද? ශබ්ද, චිත්ත, සාධාරණ, චෛතසික. දැන් මේ නැත්තම් එහෙම මේ හිතෙන් වැඩක් ගන්න බෑ. ඒ කියන්නේ මේ ගේ හදනකොට මේ ප්ලග් පොයින්ට් එක දැම්මේ නැත්තම් පස්සේ කාලෙක ප්ලග් එකක් ගහගන්න ඕන නොත් එහෙම ප්ලග් ගහගන්න වෙන්නේ නැහැ. එහෙනම් ගේ හදන වැඩක් නැහැ. ගේ හදන්නේ මොකටද? වැස්සට දෙන්නේ නැතුව ඉන්නේ. එහෙනම් වහලේ ඕනේ. එහෙනම් වහලේ දාන්න දුව ගේ හදුවොත් එහෙම වැඩක් නැහැ. එහෙනම් අපි උදාහරණ දෙකක් ගමු. වහලේයි බිත්ති හදලා. එහෙනම් බිත්ති හදලා ගහන්න ඕනේ වහලෙත් ගහන්න. එහෙනම් දැන් මෙයා මොකද කරන්නේ? කට්ටිය එකතු කරගන්න. එතකොට හත් චිත්ත සාධාරණ චෛතසික වල පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඔය කට්ටිය ඔක්කොම ඔබට දානවා. දැන් ඔතන ඉන්නවල දෙන්නේ පස්සේ. දැන් ඔය පස්ස ඔතන පස්ස කියන චෛතසිකය ඔතනට ආවේ නැත්තම්. ඇහැ රූපය චක්කු විඥානය ස්පර්ශ වුණා කොහෙද කියලා වදී? කොහොම වදින දැන්නත් නේ? චෛතසිකය දීපොත් වලදී. තත්කාලන වදී. අන්න ඒකට කම්පැටබල් වෙන්න ඕනේ. නේද? ඒකට ගැළපීලා යන්න ඕනේ. මේ මෙතන තියෙන කොටු ස්විච් එක. කොටු ස්විච් එකක් තියෙනවා. මාගව රවුම් ලඟ එකක් තියපොත් එහෙම කම්පැටබල් නෑ. එහෙනම් මම ඒකට ගහන්න ඕනේ මොකද්ද? වෙන එකක් ගහලා ඉන්නලා රවුම් තුනක් තියෙන එකට ඕනේ මම ඒක ගහගන්න. එහෙනම් මේකට ගහන්න පුළුවන් 4/2 විතරයි. එහෙනම් අර එන ස්පර්ශය එනකොට අර තුනේ එකතුෙන් හැදෙන සම්පස්සේ එන වදින දණක් තියෙනවා. එහෙනම් ඒකට කම්පැටබල් එකක් හදනවා අසන්නේ. මිල්ලිම හතක් දෙන්න. ඒකටයි චෛතසික ඕනේ වෙන්නේ. වේදනා චෛතසිකේ දාන්න ඕනේ. දැන්වත් තමයි වාක්‍යන්නේ. පස්සපච්චය වේදනා කියන කොටසට එන්නේ. මොකද ඔය වේදනා දැනෙන්නේ කොහටද? මේ හිතට. දැන් ඔය ක්‍රමවේදයේදී හොඳට බලන්න දැන් හිතක් හැදුනද ඉන්නේ? හිතක් ඉබේ හැදෙනවනම් මම ඔප්පු කරලා පෙන්නන්න. දැන් ඔබ ඔක්කොම හිතා ගන්න. හොරන් හොටන් මතකද? හොරන් හොටන් මතකයි. හොඳට මතකන්නේ හොරන් හොටන්. හා. දැන් යාගෙන හිතන්න නැතු වෙන්නේ. හොරන් හොටන් ගැන හිතන්න නැතු වෙන්නේ. ඉතින් හිත ඔබ නම් හිත ඈ දැන් පුළුවන් වෙන්නේ නැහැ. නමුත් බෑ මොකද හේතුව? දැන් මතක් කරලා දුන්නනේ. දැන් මොකද වෙන්නේ? අර ධම්ම බහිනව හොගා. දැන් හොරන් හොටන් කෙනෙක් ඇඟට පැල්ලා හිරුරුවා නම් එහෙම කොහෙද නම් ඒකත් මතක් වෙලා ඉන්නවා. ළමයෙක් අරන් ගියා නම් එහෙම ඒකත් මතක් වෙනවා. කෙහෙල් ගෙඩිය දුන්න තැනක් තියෙනවා නම් ඒකත් එනවා. එහෙනම් ඔබගේ පාලනයෙන් තොරව ඔක්කොම එනවා. එහෙනම් දැන් මෙතන මේ මමෙක් මොකක්වත් නෙමෙයි ධම්මයක් බැස්සොත්. මොකද වෙන්නේ? හිතක් හොදලාගෙන. ඒක කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. අනුමතව රහතන් වහන්සේටවත් නවත්තන්න බෑ. උන්වහන්සේ මේක නවත්ත ගන්න උන්වහන්සේ එක්ක බින්දුවක් පානවා. එහෙම නැත්නම් නිරෝධ සමාපත්තිය ධම්මදේ. ඒ මතේ පොඩි විසංවාදයක් වගේ තේරෙනවා. ඒතර දුක් විඳින සත්‍යෙ ඉන්නේ ඉන්නේ අපි මේ නිර්වාණය හරි ලබන්න උත්සාහ කරන්නේ. ඒක අපි අනිපැතර කියනවා සත්‍යෙ කුජුලේ නැහැ කියනවා. ඒතකොට තේරෙන්නේ නෑ. මෙහෙම ඒක බේරගන්න මේ විදිහට. දුක් විඳින සත්වයක් ඉන්නවා කියලා කිව්වොත් දැන් උතනදී තැන් දෙකකින් යන්නේ ඔබ මත්තන් දෙකකින් යන නිසා තමයි අපිට එහෙම දැනෙන්නේ. දැන් මුල් කාලේ ධර්මය අවබෝධ කරගන්නකොට අපි එකපාරට සත්පුද්ගල නැහැ කියන සංකල්පෙට යන්නේ නැහැ. සෝතාපන්න ඵලයක් ලබන්න අපි සත්පුද්ගල නැහැ කියන සංකල්පෙට යන්නේ නැහැ. එතෙන්දී යෝග විග්‍රහ කරන්න කියොත් එහෙම මොකද වෙන්නේ? මුළු ඔක්කොම ඇදෙනවා ඊට පස්සේ. ඒක නිසා තමයි සෝතාපන්න ඵලයේ විග්‍රහ කරගෙන යනකොට අපි සත්පුද්ගල සම්බන්ධ පැත්තක දාලා අපි කියන මේ දුක් විඳින තත්වය ගැන කතා කරනවා. ඊට පස්සේ දැන් එතෙන්දී අවබෝධ වෙනවා මේ ලෝකේ මහා අසාරයි, අසාරය නිසා මහා දුකින් දුකටපත් වෙනවා කියලා. මොකද එතෙන්දී සත්ව නාමයෙන් හඳුන්වන්නේ මේක කම්මිරසේ නේද? එතනින් එහාට එනකොට ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනදී ඇත්ත දකින්න පටන් ගන්නවා. සත්ව නෙමෙයි. එතකොට තමයි තේරෙන්නේ දුක්ඛ කන්දයක්නේ තියෙන්නේ. දුක්ඛ කන්දයක් කියලා කියන්නේ දුක් කන්දක්. කන්ද හැදෙන්නේ කොහොමද? වැලි කැටේ එකතු වෙලා නේද කන්ද හැදෙන්නේ? එහෙනම් දුක්ඛ කන්දයක් හැදෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ වැලි කැටේ කැටේ එකතු වෙලා හැදෙන. එහෙනම් මේ දුක් විඳින සත්‍යය කියන කෙනා හැදෙන්නේ කොහොමද? දුක් පොඩ පොඩ පොඩ පොඩ හැම මොහොතකම දුකක් එකතු වෙලා තමයි දුක්ඛ කන්දේ කියන එක පනවන්නේ. දැන් හරි හොඳයි ප්‍රශ්න අහන්නේ මොම හොඳයි. උදාහරණයක් අපි ගමු. මගේ අත රිදෙනවා. මට දැන් දුක්ඛ වේදනාවක් තියෙනවා කියලා හිතන්න අත රිදෙනවා. දැන් ඔය දුක්ඛ වේදනාව එකක්ද? නෑ. තප්පරයකට ප්‍රකෝටි වතාවක් සියුම් සියුම් දුක් තමයි මේ ඉන්නේ. ඇයි? ඔය දුක දැනෙනවනේ මගේ හිතටත් දැන්. අතේ දුක දැනෙනවනේ මගේ. එහෙනම් මේක හිත සම්බන්ධයි නැත්නම් මම නැරලා ඉන්න බඩ දැනෙන්නේ නැහැ මේකට. දැන් මේ මට දැනෙනවා මේක. දැනෙන්නේ කොහොමද? එක හිතක් ගියා. ඕකට දැනෙනවා. තව හිතක් ගියා. ඒකටත් දැනෙනවා. දැන් එක හිතකට දැනෙනවද පැය පහක විතර වේදනාව? නැහැ. ඒ හිත පවතින කාලෙට විතර මේ වේදනාව එන්නේ. එතකොට ඒක වැටුණා ඔන්න කන්දට ඇදලා. තව හිතක් ගියා ඒකත් දුකයි ඒකටත් දැනෙනවා. තව හිතක් ගියා ඒකටත් දුකයි තව හිතක් ගියා ඔහොම කියලා ඔන්න ඔහොම තමයි මේ දුක්ඛන්ද නිර්මාණය වෙන්නේ. ඒවන දුක්ඛින සත්‍යය කියලා කියන්නේ මොකටද? මේ ඔක්කොටම. එතකොට මේක සියුම් කරගෙන යනකොට අපි කතා කරන්නේ එක සිතක් ගැන. එතකොට එහෙනම් සත්‍යය කියලා කෙනෙක් විද්‍යාමාන වෙන්නේ එක හිතක. හැබැයි ඒකත් උදා වෙලා වැරෙලා යනවා. ඒකයි පළවන්න බෑ සත්ව කියන නාමයෙන් මේවා එකක්වත්. හැබැයි එහෙම කතා කරනව කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අම්මා මැරුවම අම්මා කියලා සත්වෙක් නෑනේ. අන්න එහෙම වෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි අර මුලින් කතා කරන දේ එකක්. දැන් ඔබට මතක නැද්ද ආරම්භක විද්‍යාව ඉගෙන ගත්තද? ආරම්භක විද්‍යාව ඉගෙන ගනිද්දී සමීකරණයකට ලකුණු දුන්නේ කොහොමද? රසායන විද්‍යාවේ තුලිත කරන්න ඕනේ කමක් තිබුණේ නැහැ. ඔහේ ලිව්වාම ලකුණු දුන්නා. ඒ දවස් වලට ගියාම තුලිත කලේ නැත්නම් මොකද වෙන්නේ? ලකුණු නැහැ. හැබැයි අර මේ වෙලාවේ හරි. දැන් මේක මේ වෙලාවේ වැරදි. අන්න එහෙම එකක් තමයි එතන ඉන්නේ. මොකද අර වෙලාවේ යමෙක් සෝතාපන්න වෙන යන වෙලාවේ මේ මහා සාර ධර්මය කතා කරලත් එහෙම මොකද වෙන්නේ? එයාට මේක තේරෙන්නේ නැහැ. ඕක නිසා තමයි අර හත්කාය දිට්ඨිය වරද්ද කියලා තමයි අද ඔක්කොම නාගන්නේ. හත්කාය දිට්ඨිය කියලා හිතන් ඉන්නේ මොකද්ද? මමයේ මාගේ කියන හැඟීම. මමයේ මාගේ කියන හැඟීම දුරු වෙනවා කියලා කියන්නේ. ඉතින් මමයේ මාගේ කියන හැඟීම දුරු වෙනවා කියලා කියන්නේ අහංකාර මමිකාර මානිය දුරු වෙනවා කියන්නේ. අහංකාර මමිකාර මානිය දුරු වෙන්නේ කොයි වෙලාවද? අනාගාමීත්ව වෙනුත් එහාට තියෙන එකක් ඒක. ඉතින් ඒක දුරු වෙනකන් දැන් බලන් ඉන්න. තනියම මම භාවනා කළා කළා කළා කළා කළා හරි. අහංකාර මමිකාර මානවල තේ දුරු කරන්න නම් මොකද කරන්න ඕනේ? භාවනා කරන්න ඕනේ. මේගොල්ලෝ හිතන්නේ දැන් කිරිස හිතන් ඉන්නවනම් සත්කාය විපී කියලා කියන්නේ මේ අහංකාර මමිකාර මානංශය දුරු කිරීම කියලා. එහෙනම් ඉතින් ඒකට භාවනා කළාම තමයි කරගන්නේ. ප්‍රශ්නේ තියෙන මොකද්ද? සෝතාපන්න වෙන දෝක කළා වැඩින්නේ නැහැ මාර්ගේ. ඉතින් ඔන්න ඔය තැන් වල තමයි මේ කට්ටිය හිර වෙලා ඉන්නේ. ඉතින් ඔය ටික ටික නිහිල් වෙමි මේ මාර්ගයට අනුගත වෙනවා කිරිස්. මේ මම්ම කතා කරන ධමයක් නෙමෙයි. මේ ධම දැන් ලෝකේ පතර වෙනවා දැන්. ඔබ අතරත් මේක පැතිරිලා ඇයි? ඔබ දිනුන දේශක කිරිස් බිහිවි. ඔබ දිනුන දේශකයන් වහන්සේලාත් බිහිවි. හැබැයි අපි හදන ආරාමයේ දේශකයන් වහන්සේලා බිහි වෙන්න නම් අරහත් වෙන්නපත් වෙන්න ඕනේ. මොකද ගෝපල්ව හදන්නේ අපි. බුදුහාමුදුරුව ගෝපල්ලායන නාමයෙන් ආමන්ත්‍රණය කරලා තියෙන අනුගේ හරක් බලාගන්නේ. උදේ පාන්දර දින දීලා බණ කියලා ඒටි ඔක්කොම කරලා ඉතින් ඉහිල ජීවිත බල බල හිටියොත් මොකද? ගෝපල්ලේ? හවුද නැද්ද? එහෙනම් ගෝපල්ව වෙලා හරියන්නේ නැහැ අපි. ගෝපල්ල කරන්නේ උදේම නැගිටලා හරක් ටික දැකගෙන ගිහින්නේ. හරටික නාවල කවල පොළ ගෙනත් ගන්න. උදේට කිරිටි ගන්න කවුද? අයිතිකාරයා. ගොමටින් ගන්න කවුද? මේ අයිතිකාරයා. ගොපල්ලට ලැබෙද දෙන්නේ නැහැ. එහෙම වෙලා හරියන්නේ නැහැ. ඒක නිසා ඔබ මාර්ගය පුරන්න ඔබ අරහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අදුම තරම් අනාගාමීව තුන. අන්න එදාට ඔබට පුළුවන් ධර්මයේ කතා කරන්න. කොහොමද නියොදනි? මාර්ගය වදා ගන්න එකයි වෙන්නේ. ඒකයි මම ධර්මයේ කතා කරනවා. මගේ වෙලේ තමයි මම මූලික. ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් තමයි රාතුන් වහන්සේ වෙච්ච ණයගවන්න ඕනේ නිසා. ධර්මයේ කතා කරනවා හැරෙන්නේ. වෙන දෙයක් නෑ. ඒක හිමි මාව ගුරු කරගන්න කවුරුත් හදන්න එපා. මාව මූලික කරගන්න හදන්නත් එපා. ධර්මය අඳුර කරන්න, ධර්මය අඳුර කරලා නිවන් දකින්න. නිවන් දකින්න ඕන කෙනෙක් ඉන්නවනම් ආරාමයේ තියෙනවා. ආරාමයට ඇවිදලා ඒ වැඩේ වැඩි දියුණු කරගන්න. දවසකට පැය 3ක් බණ කියන්න. ඒ හැරිම දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අරහත් වෙනපත් උනාට මාසේ පැය 24ක් බණ කියන්න, පැය 24ක් ළඟට වෙලා ඉන්න කියන්න, ඒ ඔක්කොම කරන්න ඉතිරි කරලා දෙන්න. හැබැයි එතක මගේ වැඩේ තියෙනවනේ. මම දක්ෂ ගොවියෙක්. දක්ෂ ගොවියෙක් මුලින්ම වපුරන්නේ කොහොමද? තමන්ගේ ගොමුද? ඉතින් බලන්න තීවරේටත් කවුරුහරි ගිහිල්ලා ඉන්නවනේ. උපාද ගමලට බණ කිය කියදලා හරියනවා. තීවරේටත් ගියා කියලා කියන්නේ නේකම් මේ පේන්නව ගල්ලනේ. හරියටත් නේකම් මේ ගල්ලනේ. ඒක නම් බොහොම සතුසාර ගොමුරන්නේ තියෙන්නේ. මේ ගොමුර ඔය තියාගෙන මොකද කරන්නේ? අර ඈත වීල්ලා කර වෙලා කර කුට්ටා වෙලා මේ වලට මොකද කරන්නේ? දී අවුරු ගණන් ඉන්නවා. ඉතින් දස ගොවිය කියලා නම් කියන්න බෑ. මේ ඔක්කොම සාස්ෘණ වහන්සේගේ වචන මම මෙහෙම කියනවා නෙමෙයි. දැන් දස ගොවිය කියන වැඩ පිළිවෙල කියමු. හරි. එතකොට එහෙනම් දැන් සත්පුද්ගල සම්බන්ධයේ අපි මුලින් කතා කරන්නේ නැත්තේ අරගෙන. නමුත් පසුව සත්පුද්ගල සම්බන්ධයෙන් එනවා. කායන් වසනාවේ සම්පූර්ණෙම තියෙන්නේ මේ මේ සතර සතිපට්ඨානේ සම්පූර්ණෙම තියෙන්නේ කියන්නේ ඔය සත්පුද්ගල සම්බන්ධය නතරයි දැන් තමයි. ඒක නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? මම මේ මාගේ කියන හැඟීම දුරු වෙනවා. මෙච්චර කල මම මගේ කියලා තිබුණා යම් කොටස. ඒක දුරු වෙනවා. ඒකට තමයි මාන්නේ කියලා කියන්නේ. පුද්ගලත්වයක් ඉන්නවනම් නේද උත්පහත් ભેදයක් තියෙන්නේ. පුද්ගලයෙක් නැත්තම් උත්පහත් ભેදයක් තියෙන්නේ. තමන් තුළට පුද්ගලත්වයක් ආවොත් නේද ඔය උත්පහත් ભેදේ හටගන්නේ. මම මට වඩා උසස් නේ. එතකොට හැන්නා හීනමානිය. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ හීනමානිය අරුව පල්ලේ හදාන්න කටයුතු කරනවා. තවෙනි කෙනා දන්නා මම මට වඩා පහත් තියෙන්නේ. හරි දැක්කද? ඔය මානවන්සේ හැදෙන්නේ ඔන්නඔහොම. තමන් එනෝ උච්ච මානයකට. සෙය්‍ය මාන කියලා කියනවා. තව එකක් එනවා මේ මගේ මත්තම එකක් තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද මේ? මමත් තවත් අයත් කියලා කොටස් දෙකක් පනව ගන්නවා මේ පුද්ගලයා. නමුත් එහෙම එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන ක්‍රමවේදය තමයි මනර ධම්මයක් දැක්ක ධර්මයේ සංකාර හැදෙන ධර්මයක් දැක්ක නැත්නම් කවදාකවත් සංකාරෙයිද නෑ. ඒකනේ මම කිව්වේ බබු. ඔන්න බබුන් සංකාර හැදුවා tag ගන්න. මම දුන්නේ ධම්මයේ විතරයි. ඔබ මොකද කරන්නේ? චාර්ජ් කරලා මම දෙන්නේ රෙදි කැල්ල විතරයි. ඔබ ඇඳුම කපලා වහලා යන්න ගන්නවා. ඕන එකක් දීලා බලන්න ඕනේ කෙනෙකුට. තව ධම්මයක් දෙන්නද? මම මාගා දැන් තියනනම් දෙහි කැල්ලක්. මම තව ධම්මයක් දෙන්න. මම ওই දෙහි කැල්ල කනවා. සාදුවා මොකද වෙන්නේ? කට්ටියගේ හටවලට කෙඩුරනවා. ඇයි? මම දුන්න ධම්මයක්. මොකක්ද? ඇඹුල් ධම්ම. ඇඹුල් ධම්මේ ආපු ගමන් මොකද උනේ? කල්ගාලා එන්සයිම් ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අරව හැදිලා. හැබැයි මම නොදී හිටියනම් දැන් කාටද හෙලවුණා නැහැ නේ කාගේවත්. එහෙනම් දැන් තේරෙන්නේ නැද්ද මේ හිත හැදෙන්නේ ධම්ම නිසා කියලා. ධම්ම කියලා කිව්වේ බුදු ධම්ම නෙමෙයි. ධම්ම කියලා කියන්නේ අරමුණ. අරමුණ. දැන් අරමුණ කියන එකත් දැනගන්නේ නැහැ. අරමුණ කියන්නේ මොකක්ද? අරය මුණක් කරනවා. අරය කියලා කියන්නේ නිහිදිලා තියෙන එක. ඒක කේන්ද්‍රයෙන් නිහිදිලා තියෙන එකට කියනවා අරයක් කියලා. මුණක් කියලා කියන්නේ මොකන්ද? ඒක තුඩකට. එහෙනම් දැන් අරය තුඩකට එනවා. ඒක තමයි අරමුණු කරනවා කියලා කියන්නේ. එහෙනම් ඔය අරය ඇතුලේ කොච්චර ධම්ම තියෙනවද? දැන් ඔබගේ අරය ඇතුලේ කොච්චර ධම්ම තියෙනවද? මෙච්චර කාලයක් දැකලා කරලා අහලා දැනිලා දැනගෙන තිබිච්ච හැම එකක්ම තියෙනවා මොකේද? ඔය අරය ඇතුලේ. ඕක ගේනවා මොකද? මුණකට. ඒක තමයි අරමුණ කියලා කියන්නේ. ඔය එකක් tag ගාලා අල්ලනවා. ඔය ඔක්කොගේ. එහෙනම් අර විහිදිලා පැතිරලා ගිය එක තැනකට tag ගාලා එනවා. අන්න ඒකෙන් තමයි හිතන්නේ. ඒකයි කියන්නේ අරමුණු වෙනවා කියන්නේ. පෙර ඉවත් බලපෑමක් තියෙනවා කියන්නේ. පෙර සංසාරේ බලපෑමක් තියෙන්න පුළුවන් කෙනෙකුට පුණ්‍ය ඉරදී. එහෙමත් නැත්නම් ඒක නා ඥානලාභී වෙන්නේ. ඥානලාභී වෙලා පෙර ඒවා දකින්න පුළුවන් ආයාසයෙන්. එහෙම නැත්නම් පුණ්‍ය ඉරදීන් වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රම වේදෙත් නම් තමන් මේ අධ්‍යයනය තුළ දැකලා ගන්න තියෙන දේවල් තමයි ඔය අරය ඇතුලේ තියෙන්නේ. ඕක දුන්න ගමන් ඒකට අනුව තමයි අර හිත හැදෙන්නේ. වෙන හිතක් හැදෙන්න විදිහක් ඇත්තම නැහැ. ඒකයි කියන්නේ. එහෙනම් ඇඹුල් ධම්මයේ දුන්නා නම් ඇඹුල හිතක් තමයි හටගන්නේ. වෙන හිතක් හටගන්න හේතුවක් නැහැ. ඊට පස්සේ ওই හිත මැලක් යනවා යහරා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉරාද මම ඒක පාට ආයෙ එන්න පුළුවන් එදෙලි වෙලා ඒකෙන් හැදිලා එනවා තව ඒවා. දැන් ඇඹුලෙන් දුන්නේ ඊට පස්සේ එනවා ආච්චි අම්මගේ හොද්ද. ඊට පස්සේ එන්නේ ආච්චි අම්මා ආවනම් ආච්චි අම්මගේ ආතයි. ආතාව නම් ආත ගහපු හැටි එනවා. ආත ගහුවා නම් ඒ වෙලාවේ ආතට ගහන්න ගිය හැටි එනවා. ඕ වගේ දේවල් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. සිතුත් ඥාති ඥාන. හරියට හරි. ඒ කියන්නේ නේද මේ සිත ඥාති පරම්පරාව තනි කරගෙන. මේකෙන් මේක හදනවා මේකෙන් මේක හදනවා මේකේ ධම්මෙන් මේක හැදෙන්න පුළුවන් තරක ගන්න. දැන් උදාහරණයකට ගත්තොත් ඔබ පාරේ යනවා. පාරේ යන ගමන් ඔබ බලබල යනවා කාර්. කාර් එකක් දිහා හොඳට බලබල යනවා. බලබල යනකොට එහා පැත්තෙන් ගැල්ලා මේක යනවා. එක පාට එක දැක්කා. දැන් මොකද උනේ? තත්දාන අරමුණු වුණා. දැන් කාර් එක බලලා පැත්තක ඉඳලා දැන් මොකද? දැන් ගැල්ල වේදියා බලබල ඉන්නවා. එහෙනම් දැන් වෙනස් වුණේ නේද? දැන් කාර් එක දිහා බලබල ඒකේ අරමුණු වලින් ඒකේ ඒකට අදාළ සිත් ගොඩනගෙන ගියා. එක පාට මොකද උනේ? තව පැත්තකින් අරමුණක් ආවා. දැන් ඕ භාවනා කරනවා. ඕ භාවනා කරගෙන කරගෙන යනකොට ඔන්න ලස්සන සින්දුවක් ඇහෙනවා. ඇහිච්ච ගමන් දැන් මොකද උනේ? ඇහිච්ච ගමන් ඒක අරමුණු වෙන්න ගත්තට ගන්නවා. ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔය හයම අරමුණු වෙනවා දේවල්. ඔය හයම ගන්න අරමුණු. ඒක කොහෙන් අරමුණු වෙන්නේ කියලා දන්නේ නැහැ. හයම ගන්නවා එදලා. ඒක නිසා තමයි ඉන්ද්‍රිය සංවරය කරන්න නැති කෙනාට සත්ත සම්පජ්ජං කියන්නේ වැඩින්නේ නැත්තේ. ඉතින් ඔක්කොටම ඉතල සත්ත සම්පජ්ජං කියන්නේ වැඩන්නේ. ඒ භවනා කරන්නේ දැන් මේ. එතකොට මේ මුදුනෝ. එහෙම ඒක කියන්නේ මේ සාධනයේ ක්‍රමවේදයක් තියෙන්නේ. අතන කලේ නැත්තම් සත්ත සම්පජ්ජං වඩාගෙන යනකොට සද්දයක් ඇහිච්ච ගමන් ඒක ගැන හිතන යනට අග්ගාලා. සුවඳක් ආපු ගමන් ඒක දිහට යනවා. දැන් මේ වෙලාව අපි මේ කරගෙන ඉඳලා දැන් මේ අපි ඉන්න හොඳ සමාධිය සම්බන්ධව මේක අහගෙන ඉන්නවා. අර පැත්තේ හොඳ කරවලයක් වදිනවා. ඔක සුවඳ එනවා දැන් මොකද? ඉන්ද්‍රිය සංවරයේ මනාවකට වැඩලා තියෙනවනේ. කරවල ඔහොම නෙමෙයි. මුළු ලෝකෙම කරවල ටික කුස්තියේ පැද්දා ප්‍රශ්නයක් නෑ. ඉන්ද්‍රිය සංවරේ වල නැත්තම් මොකද වෙන්නේ? දැන් බණ ටික අහනවා මොකද්ද? කන්දේට. හිත කොහෙද තියෙන්නේ? කරවලේ. ඕක තමයි නෙමෙයි. ඒකයි කියන්නේ සම්පොජ්ජංග ධර්මයන් හරි සියුම්. ඒව වඩන්න නම් අර බාහිරින් එන බලපෑම ඔක්කොම නතර කරගන්න ඕනේ. ඒවල තමයි අර ක්‍රම වේදෙන් එන්නේ කියලා කියන්නේ. පුචාරිතේ වඩාගෙන එහෙම එන ක්‍රම වේද. හරි. දැන් එහෙනම් දැන් ඔය ඔන්න ඔය විදිහට හොඳට බලන්න මේ සත්‍ය පුද්ගලියෝ නිය. එහෙනම් දැන් ඔය හිත කියන එක ඔබට ඕන විදිහට හදන්න බෑ. ඒක හැදිලා එනවා. එහෙනම් ඒකට හැදිලා එනවා නම් අර ගති ආකර්ෂණයක් තියෙනවා. අන්න ඒකත් හරි වැදගත් දැනගන්න. ගති ආකර්ෂණයකින් තමයි මේ දේවල් ඇදලා එන්නේ. ඒ කියන්නේ සෝතාපන්නයාට අම්මා මරණ ගතිය ඇදෙන්නේ නැත්තේ කවදාවත්? අනාගාමී කෙනාට කාම සංසේවනයේ සම්බන්ධ දේවල් ඇදලා එන්නේ නැහැ. ඒ කෙනාට ඇදලා එන්නේ ධර්මයේ සම්බන්ධ දේවල්. අනාගාමී කෙනාට. අදගණනාවේ දිව ශරීරයේ මන පිනවීම නිසා අර පහත් පැත්තෙන් පිනවන්නේ එන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දැක ගන්න හිම ආසාවක් එන්න පුළුවන්. අර කාමක පැත්ත දේවල්. කාමක කියලා කියේ මොකද්ද? නිවන කියන මුඛයේ මක්කල දානවා. කාලා නිවන් මුගේ කාලදාන. කාම කියලා කියන්නේ කාම. අමේ කාලදාන. අමේ හේවත් නිවන කාලදාන හේවට කියනවා කාම කියලා. කාමයෙන් තමයි නිවන කාලදාන. දැන් ඔබගේ තරුණ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරන්නේ කවුද? ඔබගේ තරුණ ජීවිතය විනාශ කරලා අවුරුදු 60 දක්වාම කිසි ගාණක් නැතුව ඔබ අරගෙන යන්නේ කවුද? කාමයෙන්. ඒකයි කියන්නේ අම කාලදාන. ඔබටම තේරෙන්නේ නැතුව ඔබ අමේ කාලදාන. 60 ඊට පස්සේ තමයි තේරෙන්නේ. කාමී කාමී කිව්වේ ඒකයි. එහෙනම් ඔය කාමී මහරහතන් වහන්සේ නම පවට පත් වෙනකම්ම කාමී තියෙනවා. කාම රාගයයි දුරු වෙන්නේ කොතනදද? සදාගාමීත්වයේ. ඒ කියන්නේ කාමයේ ඔස්සේ සැරිසැරීමයි දුරු වෙන්නේ. නිවන කාල දෙමීමේ වැඩිනවල තවත් ඉස්සරහට යනවා. ඇයි රූප? රූප කියන්නේ කාමයටයි දෙකක් නෙමෙයි. ඒකත් කාමයටයි දෙකක්. ඇයි ඇහෙන් දකින්න රූපත් කාමයටයි දෙකක්? කාම නැහැ කියන්න පුළුවන්. පංචකාමයටයි දෙකක් කියන්නේ ඇරෙනද ඇසෙන් රූප දැකීම ඒකටයි තියෙන්නේ. එහෙනම් අනාගාමී කෙනා එහෙන් රූප දකින්න කැමැත්තක් තියෙනවා. බුදුහාමුදුරන් හරි දකින්න කැමැත්තක් තියෙනවා. ඒක නිසා තමයි අනාගාමීත්වෙන් එහාට යන්නේ නැත්තේ. හිම වෙලා ඉන්න මෙතන. අනේ මට බුදුහාමුදුරන්ගේ කතා අහන්න ඕනේ. මට බුදුහාමුදුරන් නිතර දකින්න ඕනේ. මේ ධර්මය හරි ශාන්තයි ප්‍රණීතයි. ධර්මයට ඇලිලා ඉන්නේ. අනාගාමීත්වෙන් එහාට යන්නේ නැහැ. පින්වතුනි නිවන කියන්නේ ධර්මය නෙමෙයි. ඒකයි කියන්නේ ධර්මය කඳමැද්දෙන් අල්ලගන්න යන්න එපා. අල්ලගත්තු පුදුත්‍රි උදාහරණ කිව්වේ එක විනාශ වෙනවා. හරි තනින් ධර්මයක් අල්ලගන්න. ධර්මය කියන්නේ නිවන නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන නෙමෙයි. නිවන කියන්නේ නිවන. මතේ නෑ මේ. නිවන ගැන විවිධ සංකල්පන තියෙනවා දැන් නිවන කියන එක පහරන්නේ වෙ කියයි කියලා. නිවනලිය නිල ගියා වගේ කියලා කියනවා. මොන වගේ අදහසද දැන් ඔය එතන දේශකයක් කියන නිවන කියන්නේ මේ ප්‍රඥා ශක්තියක් කියලා කියනවා. නිවන ලැබුව කට්ටිය ගිහද ප්‍රඥා විශ්වයේ ප්‍රඥා ශක්තියට එකතු වෙනවා කියලා දැන් අලුත් දේශකෙක් කියාගෙන යනවා. මොන වගේ අදහස් මාත්‍ර කියන්නේ මේ නිවන. මෙහෙමයි. දැන් ඕකට දීපු උපමාවෙම ගන්නකො. හේතුම් පටිච්ච සම්බෝධං හේතු භංගා නිරුද්ධති. එහෙනම් දැන් අවසාන කෙරෝලේ තියෙන්නේ ඒකමයි. පටන් ගත්තේ ඒකමයි අවසාන කෙරෝලේත් ඕකමනේ තියෙන්නේ. දැන් ගන්න හේතුම් පටිච්ච සම්බෝධං හේතු භංගා නිරුද්ධති. හේතුන් රැසගේ එකතු වීමෙන් යමක් විද්‍යාමාන වෙනවා. ඒ හේතු නිරෝධ වීමෙන් ඒ දේ විද්‍යාමාන වෙන්නේ නැහැ. පිළිගන්නවද? ඔව්. මම මෙතන ගින්නක් ගැහුවොත්, ගිනි පෙට්ටියක් ගැහුවොත් මෙතන. ඒ ගින්න කොහෙන්ද එන්නේ කියලා කියන්න පුළුවන්ද මෙතන ඉන්න කාටද? කොහෙන්ද එන්නේ කියලා කියන්න පුළුවන්ද මේ මේක අස්සෙන් ආවද? පොළොවේ යටින් මතු වුණාද? අර හිල් අස්සෙන් ආවද? ඔය කොහෙන්වත් ආව කියලා කියන්න බෑනේ. ඒකයි කියන්නේ මෙතන ඇත නැත ප්‍රත්‍ය වලින් මේවා පණවන්න බෑ එක දෙයක්වත් මේ ලෝකෙ. තියෙන්නේ මොකද්ද හේතුන් සකස් වුණාම විද්‍යාමානද? දැන් ඔබ ඉන්නේ හේතුන් සකස් වෙලා. දැන් විද්‍යාමාන වෙනවා. හේතු නිරෝධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔබ නැහැ. එහෙනම් දැන් මේ හිත හැදෙනවා. ඔය කය අතහැරලා දාන්නකො. මේ කය තුට්ටු දෙකේක. කාමුකයාට තමයි මේ කයේ පහත ඕනේ. يعني මේ කයට ආස කරන්නේ කවුද? කාමුකයා. ඇහෙන් රූප දකින්න ආස එක. කනින් ශබ්ද අහන්න ආස එක. ගඳ සුවඳ දැනගන්න ආස එක. රස දැනගන්න ආස එක. පහස ගන්න ආස එක. මේ කයට හරි ආස. ඒක නිසා නේද කය හොඳට සරසගෙන එහෙම එළියට බස්සගන්නේ. නේද අර වෙලින් කාර්යක වගේ. වෙලින් කාර්යක හොඳට සරසලා මේ දාන එළියට. ඒ වගේ තමයි මේක. උදේට නැගිටලා ඉවරලා මෙහෙම උදලා ඔක්කොම කරලා ඒ දවස් කාලා ඔක්කොම කරලා මේ දාන කරන ඔන්ටි ඔක්කොම කරලා එළියට දාගන්නවා. දාගෙන මොකද කරන්නේ? මේක නැගලා අරගෙන යනවා කාර්යක ඉස්සරහට. එතකොට ඒ කාර්යකට කැමති තව ඩ්‍රයිවර්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ කාර් අරගෙන යනවා අර කාර්යක පස්සේ. ඇවිල්ලා එක කාර්යකම අවසන්ලාට එන්න අයිති කාර්යකම බවට පත් කරගෙන කතාද බදිනවා කියන්නේ ඕකට. ඒක තමයි කය දාන්න පැත්තකට. මේ කයෙන් ඇති කලක් නැහැ. ඒව ඕනේ කාමුකයන්ට. අපි මේ කය නාන නාවන්නේ නෙමෙයි හදන්නේ. අපි මේ නාවන් හදන්නේ මොකද්ද? හිත. මේ බුදුදහම තුල තියෙන හිත නාවන ක්‍රමවේදය. මොකද කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. සිය දෙවි නසා ගැනීම වලට ලොකු හේතුවක් තියෙනවා ඔය අදෘශ්‍යමාන බලවේග. ඔබගේ කයට අමනුෂ්‍යෙක් රින්ගලා. දැන් රින්ගුවට පස්සේ දැන් ඔය ඔය කරත් දක්ක යන්නේ කවුද? අමනුෂ්‍යයා. ඊර රේල් පාට වෙලා ඉන්නවා. කෝච්චිය යනවා. එලා කෝච්චිය එනකොටම මොකද වෙන්නේ? එක තප්පරයක දිගට ගලා ඉන්නවා. දැන් මොකද? ඔය අදෘශ්‍යමාන පරිගැනීම් ගොඩාක් තියෙනවා. අපි හිතන්නේ අනේ අර කියලා දීදී නසා ගත්තනේ. ඒකට අඳ ගන්නවා ඕ කොල්ලත් එක්ක පොඩි ප්‍රශ්නයක් තිබුණා තමයි. එතන කොල්ල නිසා දීදී නසා ගත්ත කියලා කියනවා. නමුත් අර වගේ දේවලුත් එනවා දීදී නසා ගන්න. ගිනි තියාගන්නේ මිනිස්සු. ගිනි තියාගෙන අනේ මාව වේරගනියෝ කියලා කෑ ගහනවා ඊට පස්සේ. ඉතින් ගිනි තියාගත්තම බැරි යන්නේ වේරගනියෝ කියලා මොකටද කෑ ගහන්නේ? එහෙනම් දැන් මොකද්ද මේ කය කියලා කියන්නේ තුට්ටු දෙකේ දෙයක්. මේ ගැන නම් හිතන්නවත් එපා. හිතගෙන හිතනවා. එහෙමනම් දැන් මේ හිත ඇති වෙන විදිහක් තියෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං ආදී වශයෙන් හිමිල්ල තණ්හා උපාදාන භව ජාති ජාතිය හැදුනාට පස්සේ ඕක ජරා මරණයට යනවා ජරා මරණයට ගියාට පස්සේ අවිද්‍යාවෙන් ඉන්න කෙනාට ඔය ජරා මරණ දුක දරා ගන්න බැහැ ජරා මරණ දුක දරා ගන්න බැරි වෙච්ච ගමන් එයාට තියෙන්නේ එකම එක විදිහයි කරන්නේ මොකද්ද ආපහු කොට ගන්න ඒක තමයි එයාගේ චිත්තජ ස්වභාවය. එයා ගොඩනගනවා කියන එකක් නැහැ. අවිද්‍යා මූලික වෙච්ච චිත්තවල ස්වභාවය තමයි ජරා මරණයට යනකොට ඒකේ වෙන දුක් වේදනාව නැති කරගන්න නැවත ගොඩනගනවා. දැන් මේකේ ජරා මරණයට ගියොත් හෙවත් මේකේ දැන් දූවිල්ල බැඳලා අරෙන් මේ ගියොත් එහෙම මොකද කරන්නේ? ප්‍රතිසංස්කරණේ කරනවා. ආයි ජරා මරණයට යන එක නවත්වන්න පුළුවන්ද? නැහැ. ආයි මොකද කරන්නේ? ප්‍රතිසංස්කරණේ කරනවා. යම් දවසක තේරුණොත් මේක කොච්චර කාලයක් ඇති වැඩක් නැහැ ඔන්නෝගෙ තොහෙ කියන රපියා කියලා. දැන් මේක ප්‍රතිසංස්කරණයක් නැහැ. ප්‍රතිසංස්කරණයක් නැහැ කියලා කියන්නේ මොකක්ද? ගියා ගියාමයි ආයි ඉවරයි. එහෙනම් ඔන්නෝගෙ ක්‍රමවේදේ හොඳට දකින්න. එහෙනම් දැන් හැමදෙස්සම අවිද්‍යාව කියලා කියන්නේ පින්වදින ලයිට් එකක් ගැහුවා වගේ එකක්. අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කිව්වට අවිද්‍යාව නෙමෙයි සංඛාර හදන්නේ. සංඛාර හදන්නේ කවුද? අරමුණු ධම්ම. අරමුණක් තමයි සංකාරයක් හදන්නේ හැමතිස්සෙම. මොකද දැන් මොකද අවිද්‍යාවෙන් නම් සංකාර හදන්නේ. රහතන් වහන්සේ හිත හැදෙන විදිහ නැහැ. ඇයි ඒ? රහතන් වහන්සේ අවිද්‍යාව විරෝධ කරන්න තියෙන්නේ. අවිද්‍යාව නිසා තමයි සංකාර හදාගන්නේ. කොහොමද? ධම්ම වැහැලා. අවිද්‍යාව දුරු වුණා නම් මේ යන ක්‍රමවේදේ අර අර ජරා මරණයට යනකොට එකම පිළියම ගොඩ නැගීමයි කියලා හිතෙන්නේ නැහැ මේ පුද්ගලයාට. මේ සිත් පරම්පරාව. දැන් මේ ඔන්න සිත් පරම්පරාව වලින් යන නිසා මම පුද්ගලත්වයට අයින් කරලා ගන්නවා. එහෙම ගැඹුරු ඉතින් මේ කියන එක. ජරා මරණයට යනකොට ඒ ජරා මරණයට ගිය සත්වයා නැත්නම් ඒ ජරා මරණයට ගිය හිත හිතගමුකෝ. ඒ ජරා මරණයට ගිය හිත. දැන් මොකක් හරි જાතියක් හදලා ජරා මරණයට යන්නේ. අපි තමයි කම්මැලි જાතිකේ කැදුවා කියන්නේ. ඒ කම්මැලි ධාතිකයා දැන් ජරා මරණයට යනවා. ජරා මරණයට යනකොට දැන් දරා ගන්න බෑ. දරා ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? මේ දුකට කරන්න තියෙන එකම පිළියම විදිහට මෙයාට තේරෙන්නේ මොකද්ද? ආපහු ගොඩනගපන් කියන එක. ඒක තමයි කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ. කතංච වික්කවේ අවිද්‍යාව. මොකද්ද? මොකද්ද මහණෙනි? අවිද්‍යාව කියන්නේ. ඔන්න කියනවා. දුක්ඛේ අඥානං දුක්ඛාරය සත්‍ය දන්නේ. ඒ කියන්නේ දුකක් තියෙනවා කියලා දන්නේ නැහැ මෙතන. දුක්ඛ සමුදය අඥානයි. දුකට හේතුවක් තියෙනවා කියලා දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධේ අඥානයි. ඒක නැති කරන්න පුළුවන් කියලා දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානයි. ඒක දැන දන්නේත් නැහැ. ඉතින් ඔය ඔය කරුණු හතර දන්නේ නැති එකට අරහෙන් දුක එනකොට මොකද්ද කරන්න තියෙන්නේ? ආයෙකට නැගෙනවා. ඉතින් අපි අද කරගෙන ඉන්නේ ඕකනේ. ඉතින් අරහත් වෙන පත් වෙන කම්ම අඩි අඩි වශයෙන් ඕක කරගෙන ඉන්නවා. එක කාර් එකක් හැදෙනකොට මොකද කරන්නේ? ඊට වඩා හොඳ තව එකක් දෙනවා. ඒක කරගෙන ඉඳලා ඉඳලා හැදෙනකොට ඒකට තව තව එකක් දෙනවා. එහෙනම් මේ දුකක් නවත්ත ගන්න මොකද කරන්නේ? තව දුකක් ගොඩනගනවා හැමතිස්සෙම. ඔය ක්‍රමවේදයෙන් තමයි මේ ගමනේ යන්නේ. එහෙනම් දැන් මේක නවත්ත ගන්න යථාභෝධයට පත් වුණාම දුක කියන එක අවබෝධ වුණා. දුක්ඛ සමුදය අවබෝධ වුණා. ඔන්න දුක්ඛ සමුදය විදිහට තණ්හාව දැනගත්තා. ඒ තැන්වල හා වෙන ස්වභාවය කියලා දැනගත්ත මේකට හේතුව. එතකොට ඒ තැන්වල හා වෙන නම් මේ වේදනා සංඥා ගන්න ක්‍රමවේදයක් තියෙනවා මේ හිත. මේ මනට ඕනේ කිනුතුනි වේදනා සංඥා. මනට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. කවදාක්වත් මන රූප ගන්නෙ නැහැ. මනට ඕනේ මොනවද? වේදනා සංඥා. වේදනා සංඥා ගන්න හරි ආසයි. ඒ කිව්වේ මොකද්ද? දැනගන්න, අඳුනගන්න ආසයි. දැන් ඔබට කවුරුහරි කියනවා අන්න අගහරුගේ සතු වර්ගයක් හොයාගෙන. ඔබ අහනවා ඈ මොන වගේද? කොයි වගේද? ඇයි යහන්නේ? කලහඩ වඳින්නද කියන්නේ? නෑ දැනගන්න ඕනේ. කිස් මේ මොකක්වත් නෙමෙයි දැනගන්න. දැන් කවුරුහරි මෙතන මේ බණහගෙන ඉන්නවා කවුරුහරි කාටද රහසක් කියන්නේ. ඒ කියපු වෙලාව විතර මොකක්ද දෙන්නේ? අරු මොකක් කිව්වද දන්නේ ඒ වෙලාවේ මේ. ඔන්න දැනගන්න අඳුනගන්න දැඩි ආසාවක් තියෙනවා. ඒ මනේ ස්වභාවයක් තියෙනවා. මනට ඕනේ දැනගැනීම අඳුනගැනීම. ඒක නිසා එයා මොකද කරන්නේ? එයා මේ හිත හදන වැඩ පිළිවෙලේ ඉන්නවා හැමතිස්සෙම. ඔය ස්කන්ධ පහ උපාදාන වෙන විදිහ මම කියන්නේ. දැනගන්න කැමති, අඳුනගන්න කැමති. ඒක නිසා වේදනාවක් ඕනේ, සංඥාවක් ඕනේ. ඔය දෙක කරන්න නම් හිතක් ඕනේ. ඒ කියන්නේ විඥානයක් ඕනේ. ඒක නිසා විඥාණයට කැමති. විඥානයක් හැදෙන්න නම් සංකාරයක් ඕනේ. ඒක නිසා සංකාරයට කැමති. සංකාරයක් හැදෙන්න නම් ධම්මයක් එන්න ඕනේ. ඒක නිසා රූපයට කැමති. රූප කිව්වහම මොන රූප දෝකට අයිතිද? ඔක්කොම රූප. සබ්බ රූප අයිතිද? මොකක්ද? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කිය. ඔය ඔක්කොම රූප ටික අයිතිද ඔය කොටස? එහෙනම් ඒවා නේද අරමුණු වශයෙන් එන්නේ? රූපයක්, සද්දයක් ඇහිච්ච ගමන්, ශබ්ද රූපේ නේද අරමුණු වෙන එකක් ගාලේ එතන. ඒ අරමුණු වෙච්ච ගමන් එයාට ඕනේ මොකක්ද? සංකාරාරා විඥානය ගොඩ නගාගෙන වේදනා සංඥා ගන්න. හැම තිස්සෙම මේ ක්‍රියාවලිය තමයි තියෙන්නේ. වේදනා සංඥා, වේදනා සංඥා. එහෙනම් මෙන්න මේ රම් දවසක අපිට වේදනා සංඥා කියන කොටස ඔය දැනගන්න, අඳුනගන්න තියෙන ආසාවත් විරුද්ධ වුණා නේද? දැන් ආයි හිත ගොඩනගල වැඩක් තියෙනවා. ආයි හිත ගොඩනගල වැඩක් නේ. හැබැයි ගොඩනැගීම ගොඩනැගී ගිහිල්ලා මේ කය අතරිලා ගිය දවසක ආයි ගොඩනැගින්න දෙයක් නේ. ඇයි? ආයාසකින් අර ගති ස්පර්ශ වෙන්නේ නැහැ. ඒයි නිවන කියලා කියන්නේ පින්වතුනි හිත හැදෙන එක නතර වෙච්ච තැන. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් නිරෝධ සමාපත්තිය කියන්නේ නිවනද කියලා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පින්වතුනි අනුපාදිසේස නිවනේ ආකෘතිය. අනුපාදිසේස නිවනේ ආකෘතිය කියලා කිව්වොත් අනුපාදිසේස නිවන කියන්නේ මොකද්ද? තිරිනුවම් පෑවට පස්සේ නේද? ඔය නිවනේ කොටස් දෙකක් තියෙනවානේ. සෝපාදිසේස නිවනයි අනුපාදිසේස නිවන. සෝපාදිසේස නිවන කියන්නේ අරහත්ත්වයට පත්වීම. අරහත්ත්වයට පත්වෙන කෙනා ස උපදීය සේසයි. එනනම් අර මේ උප්පත්තියෙන් ලැබුණා වූ යම් කිසි සේසයක් තියෙන නිසා ඒ උදෙසා කරුණාකාරණා කරනවා. කයක් ලැබිලා තියෙන නිසා කයට ආහාරය හදා පින්ද පාති වඩිනවා. හිසට සෙවණක් තියාගන්න ඕන නිසා තේනාසනයක් පරිහරණය කරනවා. ඔය ආදී වශයෙන් ඒ අර උපදීයෙන් රවීත දෙයක් තියෙන නිසා අන්න ඒක වළක්වාගෙන යන්න විතරක් කටයුතු කරනවා. ඒ රහතන් වහන්සේ උන්වහන්සේ අනුපාදි ශේෂ නිවනට පත් වුණා. කිසිම ශේෂයක් මොකුත් නැහැ. දැන් එතනින් එහාට උන්වහන්සේ මොකද වෙන්නේ? මෙතනින් අපේ සාමාන්‍ය වචනේ කියනවා මැරෙනවා. එතකොට ඒ කියන්නේ මේ කය අතහැරලා මේ කය අතහැරුණාට පස්සේ වෙන කයකට යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ උන්වහන්සේට. මොකද වේදනා සංඥාවක් දැනගන්න දැනගන්න අනුගන්න අවස්ථාවක් උන්වහන්සේට නැහැ. අන්නේ නැති වුණාට පස්සේ දැන් මොකද උනේ? මේ වේදනා සංඥා තණ්හා කරගන්න තිබිච්ච අවස්ථාවක් නැති වෙලා ගිය නිසා දැන් ආයේ තණ්හි හානීම සඳහා හිත්ගොඩ නැගීමට අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එහෙනම් හිත්ගොඩ නැගෙන්නේ නැත්තම් අන්න එතනට කියනවා නිවන කියලා. මෙතරකල් හේතු එකතු කර කර හිත්ගොඩ නැගුණා. දැන් හිත්ගොඩ නැගීමට අවශ්‍යතාවයක් නැහැ. හිත්ගොඩ නැගෙන්න අවශ්‍යතාවයක් නැත්නම් තියෙන හිතක් නැතිවද දුකක් පේනවා. ඒක පිරිසිදු විඥානයක් වගේ මොකුත් නැහැ. ශුන්‍ය දාවයක් කියන්නේ. නෑ මෙහෙමයි. ඔය ශුන්‍යතාවය කියන වචනේවත් ගන්න එපා. ශුන්‍යතා ධර්මයක් කියන්නේ ශුන්‍යතාවයක් කියන්නේ ගන්න හරයක් නැහැ. හර ශුන්‍යයි කියන්නේ. ශුන්‍යත සමාධිය කියලා කියන්නේ මොකක්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මොන හරයක් කියලා ගන්නද? මේක හරයක් ගන්න එක ශුන්‍යයි හරය. ඒක බිඳුවක් කියන්නේ. අනිමිත්ත කියන්නේ මොකක්ද? නිමිති වශයෙන් ගන්න තරම් වටිනකමක් නැහැ. අද ඔය ඔක්කොටම ඉතින් අර විවිධාකාරයේ දේවල් ගන්න ඇත නැත ප්‍රත්‍යයෙන් පැනෙමුහම මොකද වෙන්නේ? ආ මෙතන දීප දැන් නැහැ. ශුන්‍යයි. තව කට්ටිය හිත දිහා බලන් ඉන්නවා. හිත හැදෙන්නේ බුදු වෙලා. මගේ සාතුන් වහන්සේට පුළුවන් දේවල් මෙයාට පුළුවන්. හිත දිහා බලන්නේ මිනිස්සේ හිත දිහා කොහෙද බලන්නේ? හිතක් ඇද තප්පරයකට ප්‍රකොටි වතාවක් හිත ඇති වෙනවා. කොහෙද හිතක් ඇති වෙනවා දිහා බලන් ඉන්නේ. ඉතින් කියනවා හිත ඇති වෙන දිහා බලන් ඉන්නවා. නෑ ධර්මයෙන් හිත ඇති වෙන දිහා බලන්න. දැන් අපි කියන්නේ හිත ඇති වෙන හැටි. ඉතින් ඔය හිත ඇති වෙන හැටි අපි කියන වෙලාවේ හිත ප්‍රකොටි ගන්න ගිහිල්ලා ඉවරයි. එහෙනම් හිතක් හැදෙන හැටි නෙමෙයි බලන් ඉන්නේ. හිත හැදෙන හැටි ධර්මයෙන් බලන් ඉන්නේ. දැන් අපි කියන්නේ අපාය ගැන. ගිහිල්ලා. මේ ගිහිල්ලාවිල්ලත් අපි කියන්නේ නෑ ධර්මයේ තුලින් දැකලා මෙහෙම කළාම මෙහෙම වෙලා මෙහෙම කළාම මෙහෙම වෙලා මෙහෙම වෙනවා කියලා. ඒකවල ධර්මයෙන් තමයි අපි ඒක විග්‍රහ කරන්නේ. අපායත් දකින්න අපිට බෑනේ. අන්න ඒ වගේ හිතත් අපි විග්‍රහ කරන්නේ කොහොමද? ඒ ධර්මයෙන් විග්‍රහ කරා. මෙන්න මෙහෙම මේක ඔය විදිහට තමයි මේක වෙන්නේ. ඒක නිසා මේක දුරු හත් වේ පුද්ගලෙක් නැහැ කියලා ඔන්න අපිට නිගමනයකට එන්න පුළුවන්. නැතුව හිත දිහා බලන් ඉන්නව නෙමෙයි. ඒක නිසා ඔය ශුන්‍යත තේතෝ නියුක්තිය කියන එක ගන්න යන්න එපා. කිසිවක් නැහැ කියන එක. නැහැ කියන එකෙන් පණවන්න බෑ. උදා වීමයි, නැය වීමයි. යමක් උදා වුණා නම් ඒක නැය වෙනවා. හිරු උදා වෙනවා කියන්නේ මොකක්ද? හිරු උදා වීමයි හිරු ඇතිවීමයි කියන දෙකම එකක්ද? නෑ හිරු උදා වෙනවා කියන්නේ මේ උඩට එනවා. ඒක නම් හිරු උදා වෙනවා කියලා කියන්නේ. හිරු ඇති වෙනවා නම් මොකක්ද වෙනවා? මේ හිරු දැන් ඔන්න උඩ ඉන්නවා. එහෙම ඇතිවීමක් නැතිවීමක් මේ ලෝකේ පණවක් නෑ. ඒක හොඳට හරිය උඩට ගන්න. ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි උදා වීමක් හා වැය වීමක් තියෙන්නේ. හේතුන් එකතු වීමෙන් උදා වෙනවා. හේතු නැතිවීමෙන් වැය වෙලා යනවා. එහෙනම් මේ manussත්වයේ හෝ මොකක් හරි සත්වත්වය හේතුන් සකස් වීමෙන් උදා වෙනවා. ඒ හේතුව නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒක ආයේ සකස් වෙන්නේ නැහැ, වැය වෙලා යනවා. ඒකයි. ඔන්න බලන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. එහෙනම් අවිද්‍යාව නිසා සංඛාර හැදෙනකොට අවිද්‍යා නිරෝධයි නම් සංඛාරත් නිරෝධයි. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස නිරෝධෝ. පස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. මොන තණ්හා නිරෝධය? ඉතින් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. එහෙනම් ජාති නිරෝධ කරන්න මාර්ගය මොකක්ද? අර බං නිරෝධ කරනවා කියන්නේ මොකක්ද? නිර්උදාසන. උදාවීමත් නිර්උදාවීමත් තියෙනවා. ඒක තමයි ප්‍රවේදය. එකකින් උදා වෙන්නේ කියන්නේ මොකද? අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ඔය දිනේ මොකද? ඔය දිනේ උදා වෙන්නේ හැටි. ලෝකගල ජාති හැටගත්තද? අනේ දෙයයන් වහන්සේ මේ උදුම නම් මොකද? මොකුත් නැහැ ජාති. ආකාශමික වාදේ අහදී වෙන්න වගේ නම් මොකුත් නැහැ ජාති. එහෙම නෙමෙයි උදා වෙන හැටියක් තියෙනවා. ඒ වගේම නිර්වදා කරන හැටියකුත් තියෙනවා. උදා වෙච්ච එක නැති කරගන්න හැටියකුත් වෙනම තියෙනවා. එහෙනම් ඔන්නෑ ක්‍රමවේදයෙන් දකින්න. උදා වුණේ යම් දෙයක් නිසාද? ඒ දෙය නැති වුණොත් මොකද වෙන්නේ? අර දෙත් නැහැ. ඒකයි දකින්න තියෙන්නේ. එහෙනම් තණ්හාව නිසා නම් ජාති හැටගත්තේ තණ්හාව නැති වුණාම මොකද වෙන්නේ? ජාති නැහැ. එහෙනම් කොහෙද ශුන්‍යයක් තියෙන්නේ? මම දන්නවා ඔබ කතා කරන්නේ සමාජයේ තියෙන වචන. ඒක කතා කරලා දැනගන්න ඕනේ හරියට විශ්වාස කරගන්න. එතකොට තමයි මේ ගමන යන්නේ මේසේ. එතකොට එහෙනම් ශුන්‍යයක් තියෙනවා කියලා කතා කරන්න බෑ. එතකොට ඇතැත ප්‍රත්‍යක් හට ගන්නවා. ශුන්‍යතයි කියලා කියන්නේ මේ ලෝකේ ගතියුතු හරයක් නැහැ. අරමුණු ගන්න තරම් වටිනකමක් නැහැ. මොනවා කියලා ගන්නද? හරයෙන් ශූන්‍යයි. ඒක තමයි තේතෝ විමුක්තියට නගන්නේ. හරයෙන් ශූන්‍යයි කියලා මේ ලෝකේ. කිසිම හරයක් නැහැ කියලා. අනාතයි කියලා කිව්වේ ඒකයි. අසරණයි අනාතයි කියන්නේ දෙකක්. අනාතයි කියලා කියන්නේ මොකක්ද? කියන්නේ විල්ලක් නෑ ඉවරයි වැඩි නෑ. අනේ අවුරුදු 12 දී කෙල්ල අනාත කරන්නේ අර කාලකන්නේ ඔන්න කියලා. ඒ කියන්නේ මොකක්ද? ආයිති සමාජයට ඇවිල් ඉවරයි කෙල්ල. අන්න අනාත. අනේ අර කෙල්ල අසරණ වුණානේ අම්ම නැති වුණා. ඒකෙන් කියනවා සමාජෙට එන්න බෑ ආයි මොකක් කරගන්න බෑ කියලා කියනවා නෑ. අනාත වුණා කියලා කියන්නේ ඉවරයි. එහෙනම් මේ අනාතයට මගක් මේ යන්නේ. එහෙනම් මේ අනාතයට මග දුරු කරන නාතත්වය ඇති කරගන්න අන්න එතකොට තමයි අනාත නාත දැක්කේ. හවුද අනාත නාත කියන්නේ? බුදුහාම. එහෙනම් බුදුන් දකින්න ධර්මයේ දකින්න කිව්වේ ඒකයි. අනාත වූ භව ගමනට නාතත්වයක් උදා කරගැනීම උදෙසා යම් ධර්මයක් කියනවනම් අනාත නාත වූ ධර්මය ඒක තමයි සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකයි උන්වහන්සේට අනාත නාත කියලා කියන්නේ. අනාතයෙන්ට නාතත්වයක් උදා කරන නිසා. මේ සසර ගමනේ අපි අනාත වෙලා ඉන්නේ. ඔබ දන්නේ ඊළඟ මොහොතේ ඔබට මොනවද වෙන්නේ කියලා. මෙතන ගියාට පස්සේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඔය පොඩි පල්ල කියන්නේ කියන්නේ මම ඔබට ඔය ධර්මදානයේ කිරිසක් ඉන්නේ බණ අහලා. නැත්නම් මේ මහ ගින්න කින්නේ. දැන් සමහරු කියනවා ඇති. ඉතින් බණ කියනකොට ඉතින් ඔහොම නෙමෙයි මේ පොඩ්ඩක් ඉතින් තව මේ සාන්තව කියන්න ඕනේ. වගේ ඒවත් හිතෙනවා ඇති කට්ටියට. දැන් මම උදාහරණයක් කියන්න. ඔබගේ දරුවා. දැන් මේ ගෙදර ඉන්න අම්මව මට මේකට උත්තරයක් දෙන්න. ඔබගේ දරුවා මේ දොර අරගෙන මේ වැට උඩට නැගලා. දැන් ඔබ ඔතන ඉන්නවා. දැන් මේ දරුවා තව පොඩ්ඩේ මහල මෙල්ල කඩා ගන්න යන්නේ. ඔබ කියනවා පුතා බහින්න පුතා බැලි මිදෙන්න පුතා. ඔහොම කියනවා ඔබ. එහෙම කිව්වොත් ළමයාට දැනෙයිද මේ පුතා මේ මේ මේකේ භයානකත්වය? එහෙනම් මං කියව තෙම් පින්වතුනි මේ සංසාරේ හරි කටුකයි පින්වතුනි. ඒකින්ද මේකෙන් ගොඩ යන්න පින්වතුනි? දැන් අපිට දැනෙනවද මේ සංසාරේ දෙන කටුකත්වය? මෙහෙම නෙමෙයි කියන්නේ යකෝ ඉක්මන් කරා. හරිනම් කියන්නේ බලන්න ඔන්න ඔය විදිහට. පින්වතුනි ඒක තමයි දැනෙන්නේ මිනිස්සෙක්. අර මට මේ මට නම් කොහෙවත් කරන්න මුදුන් වෙන්න ඕනේ නැහැ. හරි දේ කරන්නයි මට ඕනේ. ඉතින් ඒකයි මම කියන්නේ. අනේ මං සාන්තව කියන්නේ ඔන්න ඉතින් පුළුවන් YouTube එකේ තියෙනවානේ මේ ඔක අඩු කරන්න කම වේද? slow motion ගන්න. එතකොට හරි මේ ආදාලේ කිස් කරගන්න. slow motion. එතන පය 10ක් විතර හැමෝම කියත් පය තුනේ බලන්න. තියෙන්නේ මටත් දැනෙන්න එපා මං කියන එක. නැත්තම් මගේ කාලේ අපරාධනේ. ඔබ නිවන් දැක්කම මම අපායි ගියොත් නේද? මටත් දැනෙන්න ඕනේ මං කියන බලන්න. එහෙනම් මේ මට දැනෙන විදිහ මම මේ කියන්නේ. මම කැමති කවුරු හරි මට මේ විදිහට බල කතා කරනවා. මේ ලයාන්විතෝ බල කියලා නෑ බුදුහාමුදුරුවෝ කියේවා. වචන 512ක් කතා කරනවා අපි වචනයක් කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. දැන් කොහොම අහන්නේ මේ බල ටික මිනිස්සු. හිතක් කොහෙවත් යන කාලයක් නෑ ගියොත් ඉවරයි හැබැයි. ඉතින් මේ මම මේ හිතල කතා කරනවා නෙමෙයි. සමාධිගත වෙලා කතා කරගෙන යනවා. අපි ඔන්න එළි වෙනකන් කතා කරමු. මට කිසිම ප්‍රශ්නයක් නෑ. එළි වෙනකන් කතා කරන්නේ. ඉතින් මම කියන්නේ මේකයි මේ සසරේ භයානකත්වයක් තියෙනවා. නැත්තම් මේ තරුණ යුවන් වලට ගියයිද යකුනේ ඔය ළමයි හදන්නේ නැතුව විපාක වලට හිතපන්න ළමයි හදන්නේ නැතුව. ඉතින් ඕවට සමාජයෙන් එන දොස් එයි. ආ මුන් මේ මුස්ලිමයෝගේ අල්ලාහ් අරගෙන ඈ එහෙමත් කියයි. ජාතිවාදීව මුන් මේ සිංහල ජාතිය නසන්න හදන්නේ එහෙමත් එයි. මම කියන්නේ සිංහලගේ ධර්මයේ අවබෝධ කරගත්තාටයි මං කියන්නේ පොඩ ළමයි හදන එක පරක්කු කරාන් කියලා. සාහද වන්දනික පරක්කු කරාන් කියලා. මං කිනෝදේ දඩාවත එන දිනේට මං කිනෝද මේ කරාද බඳින්නේ පහේ නිවන් දකින්න යන කෙනෙක් ළමයි හදලා හරිනවා. කොහොම උත්තරයක් දෙන්නේ? හාමුදුරුවෝ කෙනෙක් ළමයි හදලා හරිනවා නෑනේ. ඇයි හාමුදුරුවෝ උනේ නිවන් දකින්න? එහෙනම් මොකද කරන්නේ? නිවන් දකින්න. එහෙනම් මේ ඒ වගේ පිරිසකට තමයි මම මේ අවවාදේ කරන්නේ. හාමුදුරුවෝ වෙලා නෑ නමුත් හිත මහන කරගෙන ඉන්නේ. ඒ ඇයිද මං කියනවා පොඩ්ඩක් ප්‍රමාද කරන්න. තව පොට්ටයි ඔය නිකම් මේ වෙනවා අපිට උනේ මමත් මේ මිලියන කෙනෙක් වෙන්න ගිය එකයි හල්ලි හොයලා මේ හොයපු හරේ නෑ මමත් කැහෙල් කඳන් බිම දැම්ම ඔබ වගේ එක එක කඳ පතුරු ගහලා එකෙන් නෑ ඔය පතුරුන්නේ නෑ තව කඳක් බිම දැම්ම ඊට පස්සේ මොකද හිල්ලන්නේ මේ කඳේ නෑ කියලා අරටු හොයනවා මොකේද මේ කෙහෙල් වන්නේ කෙහෙල් කඳන් වල අරටු හොයනවා තනි කෙලින් දිගට දියනේ ඉන්නේ ලන්ඩන් වලට ගියා ඊට පස්සේ. ඇයි? ලංකාවේ පතුරු ගහපු ගේහෙ මදි වෙලා. එහෙ ගිහිල්ලා පතුරු ගෙවුවා. එක එක જાතියෙන් පතුරු ගෙවුවා. හරේ හම්බුන්නේ. ඉතින් තව පතුරු ගෙවුවත් ඔච්චරයි. ඉතින් එන්නේ මට්ටම පැන්න දැන් හරි. ඔබ හිතනවා මේ අතහැරලා දාන යන්නේ අමාරුයි කියලා. අනේ නෑ. දැන් මට ඕනේ එක දෙයක්. මේ පණ කෙන්ද රැකුණා නම් ඇති. ඒකයි මම කියන්නේ මට ආරාම ඕනේ නෑ. මට ගහක් කැඩ ඇති හොඳට. මට පාත්‍රයක් දීපන් මේ විනිච්ච මේ මැටි වලලක් දීපන් ඒ ඇති පාත්‍රයක. එක වේලක් ඔය මොන හරි කල්ල ටිකක් දීපන්. ඒ හොඳට ඕනේ ඇති. මේ කයට හිම ගැහිච්ච දෙයක්. ඉතින් මේ කයත් එක කටයුතු කරන්නේ මේ කාම කෙරුවේ. නිවන් දකින්න යනයි මේ කයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. කය ගැන හිතන්නේවත් නෑ අදවල. ආනි මගේ මූණ දැන් ඉදාවගෙන මේනි පොඩ්ඩක් කුරුස් විලා වගේ. එහෙම ප්‍රශ්නෙන්නේ නැහැ ඒ උත්තරයන්ට. කයක් තියනවද නැද්ද කියලා. හිතටයි ප්‍රශ්නේ තියෙන්නේ. කකුල කඩලා ගියත් කමන්නේ. හැබැයි හිත ගැටුනොත් එහෙම. හිතට රාගය අරනොත් ආවද ඔන්න ප්‍රශ්නය. ඒක ඇහිම විසබෝර සර්පය දැක නැර මොඩය. හොඳනම් ගොන්නු ඕක අල්ල ගන්නව කොහොමද? තරපේ දැක ගම උඩ ගහවන් කියලා බොල්ලේ. ඕක නෙමෙයි කිව්වේ. විසගෝර සර්පයා දැක නැර මොඩය කියේ මොකද්ද? මේ හිතට විසගෝර සර්පයෝ 3 දෙනෙක් එනවා. අන්නේ අයව දැක්ක ගමන් ගහවන් පොල්ලෙන් එන්න දෙන්න එපා. ඕක බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද? උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ජාන්ති කරෝති අනභවං ගමේ. ජාන්ති කරෝති කියන්නේ අභාවයට මමනවා. මරන්නේ. අනභවං ගමේති ආයි උපදින්න දෙන්නත් එපා. පුච්චන දාපගේ. ආයි කොහෙන් හරි මතුනොත් නේ පුච්චලද විනාශ කළම දාපන් ආ එන්න දෙන්නේ නැහැ ඕක තමයි කිව්වේ රහතන් වහන්සේ කොහොමද සීය එළියන්නේ රහතන් වහන්සේලා ලක්ෂ ගානක් හිටියනේ අද මේ මොකුත් නැති જાතිය බවට පත් කරලා තියෙන සිංහලයන් ඉන්දියාවෙන් ඔක්කොම ලැබුණයි කියලා ඒ උත්මේ මොකද්ද කියන්නේ විසගෝර සර්පයා දැක නැර මොඩයා විසගෝර සර්පේ දැක්කොත් ඕක අරින්න හැම එපා ඒවලම තරල පොඩි කළා දාපන් ඒ කිව්වේ අර අහිංසක සර්පේට එන්නේ සර්පේ උන්ගේ පාඩුවේ යනවා ඉතින් මොඩ අර අරගත්තට පස්සේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ ඒක නිසා අපි මුදල් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මට ඒක තමයි ඔබට වැඩියෙන් කියන්න ඕනේ ධර්මයේ ඕන තරම් මේකේ තියෙනවා නමුත් මාව හම්බුනාට පස්සේ ඔබට දකින්න ඕනේ කියන්නේ මට නිවන් දකින්න තියෙන කැක්කෝ ඒක ඔබ තුනට එන්න ඕනේ කාන්දු වෙන්න ඕනේ ඒකයි ආර්යයන්ගෙන් ඔබට ලැබෙන්න තියෙන දේ ඡන්ද ඉරිතිපාදේ වැඩින්න ඕනේ මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා බොරුවක් නෙමෙයි මෙතන දෙන්නේ මේ බව ගමන මහා බයන්නේ මෙතනින් මම බෙරේ දෙන්නත් ඔක්කොම ඉවරයි මම ওই പ്രേත විද්‍යාව භූත විද්‍යාව හොඳට හදාarලා තියෙන්නේ කටඩියේ පෙරේතෙකුට දෙන වද ටික අහුවොත් එහෙම ඔබට එපා වෙනවා පෙරේතෙක්ව අල්ල ගන්න කොච්චර නම් වද දෙනවද කියලා ඔබට තෙල් කාච්චි වල දාලා හුච්චන්නේ උන් මන්තර වලට පිච්චෙනවා උන් අඳුනේ එහෙම බැලුවොත් සම්පූර්ණ විරූපී පිච්චිත රූපයක් පේන්නේ අර අර අම්මගේ කාගේ හරි අම්මනේ බුදුහාඳුරෝ කියලා දෙ බින්දු මාත්‍රයක් ඇහුවේ නේ. අහන්නද මොකද කළේ? පුළුවන් තරම් උඩ පැන පැන හිටියා. ඊට පස්සේ හොට නිමෑනින්න හිටිනකොට පන්සලකට රින්ග ගත්තා. පුරුත්තර කරගෙන යනවා එතනත් ගිහිල්ලා. ඉතල මුදුන් වෙලා එතන ඉඳලා අතන ඉන්න මිනිසුන්ගේ මේ භක්තියට හානි කරගෙන ඉඳලා මැරිම යනවා. මැරලා ගිහිල්ලා මොකද උනේ? අර මල වේච්චියක් කියලා උපදේ. ඊට පස්සේ ඉතල ළමයිට ඉඳනේ කඩඩියෙකුට කියනවා. කඩඩිය ගෙනල්ලා මොකද කරන්නේ? අර දසවද දීලා බඳින්නේ. ඔය කිව්වේ බඳින එකේ කියන්නේ. ඒකයි කියන්නේ මේක මම බයන්නක දන්න. ඔබ බන්දෙක් වුණොත් එහෙම මේවා පොඩ්ඩක් හිතන බලන්න. ඔබ අනිත් ඒවා ගැන නම් හිතනවනේ හොඳට. මේ රටේ මට වීසා එක හායි හම්බුනේ නැත්තම් මම මොකද කරන්නේ? ඒව හිතනවා. මේ තම අවුරුදු 50 කියලා වෙයි හිතන්නේ. තරුණයනේ. අවුරුදු 5 කෝටියක් ගැන හිතන්නේ නැද්ද? මෙතන විසුනොත් එහෙම මොකද? මම කියන්නේ මේකයි අන්නේ ඒමයි ඔබ තුරට කාවා දෙන්නේ. මම ඒකයි හැමදෙස්සම කියන්නේ මේ බුදුදහම හුරුතලයට පාවිච්චි කරන්න එපා. බුදුදහම දැනගන්න පාවිච්චි කරන්න එපා. බුදුදහම තියෙන දැනගන්න නෙමෙයි. iPhone එක පිටියට තියෙන මැටි ගහන්න එපා gadola kadu නම් ඒක. iPhone එක වටින එක. ඒකෙන් ඒකේ තියෙන ප්‍රයෝජනෙ ගන්න. ඒකයි මට ලෝකෙට කියන්න ඕනේ. මේ ධර්මයට අමතරව. තරුණයන්ට මේක තේරෙන්න ඕනේ. ඔබේ ජීවිතයේ මේ කාලකන්ණි වේගෙන යන්නේ. ඔබ මේ ලෝකෙන්න ලොකුම සල්ලිකාරයෙක් වුණා කාලකන්ණි. කාලකන්‍ය කියන්නේ මොකද්ද? කාලේ කාදම උපෙකින් පිනවන අන්තිමට. සහ මුලින්ම කාලේ කාදම වෙන අන්තිමට. ඔබ මේ ලෝකෙින් ලොකුම සල්ලිකාරය වෙලා ඔබට පුළුවන් සතර පාඩලෙක නවත්ත ගන්න. ඒකයි කියන්නේ. ඉතින් මේ හුරතල් කර කර කියන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. බුදුහාඳුරුව කියනවා හතර වටින් ගල් හතරක් පෙරලීගෙන එනවලු. ඉතින් ඔය ඒක බව දැනගෙන ඉවරලා මෙතනින් පැනලා දුවපල්ල කියලා. දැන් ඕක මම කොහොමද මිනිස්සුන්ට කියන්නේ? ඔබ කොහොමද කියන්නේ? ඇත්තටම හතර වටින් ගල් හතරක් පෙරලීගෙන එනවනේ. ඔබගේ දරුවා ඉන්නවා වැද්දේ. හතර වටින් ගල් හතරක් පෙරලීගෙන එනවා. හිටියොත් එහෙම දරුවාව ගල් හතරටම ඇද චොප්ප චොරස් වෙලා යනවා. දැන් ඔබ දරුවාට මේ උතනින් දුවපන් කියලා කොහොමද කියන්නේ? සින්දුව කියන්නේ. එහෙනම් මොනවද මේ සින්දු ගාත තියෙන්නේ? ඇදලාද කියන්නේ? මාත්‍රා 10 විතර ඇදලාද කියන්නේ? ඒකයි මම කියන්නේ. මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක් මේ මිනිස්සුන්ට. රංගපානවා. සමහරු පින්ද පාතේ රංගපානවා. මගේ රාත්‍රෝන් වහන්සේගේ රාධනේ කනවා. මම ඒකයි කියන්නේ. ඔබ ඔබට හිතෙන්න ඕනේ මම පින්ද පාතේ රංගපානවා කියන්නේ. පාත්‍රයක් අරගෙන කුණේකුත් ඉහිලගෙන කට්ටියත් එක්ක පාරේ යනවා. ඒ යනකොට කට්ටිය එකට දානවා. හරි දැන් නෑ පින්ද පාතේ. ඉතින් කියනවා මේ සම්බුද්ධ ශාසනය හරි ඉහෙලට කතා කරන්න මිනිස්සු. එක්ක දහමක් අවබෝධ වෙලා නැහැ. පින්ද පාතේ තියෙන රංගපානවා. මේ නිවන් දකින්න යන මහ උතුමන්ට එක වේලකින් මේ කුසගින්න නිවා ගන්න. නේව දවාය නමදාය නමන්දනාය නවිකූසනාය. ඔන්න ඔය ටික. මේ මේ මේ මදේ පිණිස මේ නෙමෙයි. විනෝදේ පිණිස නෙමෙයි මේ කරන්නේ. අඩුදම් පුරව ගන්න නෙමෙයි. නිවන් දකින්න ඕනේ යම් දෙයක් තියෙනවා නම් අන්නේකට ශක්තිය ගන්න. එහෙනම් පින්දපාතේ හැදී ඒකටනේ. පින්දපාතම් පටිසේවාවේ කියලා තියෙනවා. එහෙනම් මේ රඟපාන්නේ ඒ අරකට තව එක්කෙනෙක් හොඳට ගන්නවා ෆොටෝ එක ලස්සනට වීඩියෝ කරලා ඒක දාන්න බෑද? Facebook එකට. ඉතින් ඕකම අනිත් පැත්තට වෙනවා නාර එන්නේ අපි ස්ටේජ් වල එන්නේ මෙහෙම මේ පද්ද ඇවිල්ලා මේ පැත්තට හැල්ලා ආපහු යන්නේ. ඒ වගේ එකක් නෙවෙයි. ඒකුණුත් රඟපානවා. අනිත් පැත්තෙන් අනිත් පිරිසත් රඟපානවා. මම කියන්නේ මේකයි. සාත්‍රුන් වහන්සේගේ දර්ශනයක් විදිහට පිළිගන්න. ඒක සුළුපටු දෙයක් නෙමෙයි. ඒක තුළින් ඔබට මහ ශාන්තියක් එන්නේ. අද මේ වෙනකොට අපි පෙරේතය කී දෙනෙක් ගොඩදාලාද? මේ පින් අනුමෝදන් කිරීමේ ක්‍රමය තුළ ප්‍රකෝටි ගානක් පෙරේතය ගොඩ ගිහින්නේ නැති. සාත්‍රුන් වහන්සේගේ සාධනෙන් තියෙන යටව තියෙන උපකාරය. ඒකයි කියන්නේ මේක මේක අර මේ අර ෂෝ ඕෆ් එකට ගන්න එපා. මම කියන්නේ ඔබ එහෙම කරනවා කියලා. මේක අහගෙන මේ තව කාලෙක වැටෙන්නේ. මම කියන්නේ ඒකයි. ඉතින් ඔබට මම කියන්නේ මේ මහ වටිනා chance එකක්. මේකෙන් පස්සේ ආයේ chance එකක් නැහැ. මම නම් කියන්නේ ඒක චූටිම චූටි දරුවෝ ඉන්න හැරෙන අවිත ඔක්කොම පැවිදිලා මේක කරගනින්නා කියලා තමයි මම නම් කියන්නේ. ඒකට හේතුව තේරුම් ගන්න මේකේ තියෙන මහ ජහජරා ස්වභාවය මම හොඳට දැකලා ඉන්නේ. ඒකයි මම කිව්වේ මම යන්නේ හරි ආසාවෙන්. අර දාස් ගණන් හම්බෙන්නේව නැවැත්ති පුදුම ආසාවෙන්. අර ලන්ඩන් වලට ඇවිදින්නා. එයාපෝට් එකට ඇවිදින්නා. දැනිට සනීපේ තුන් දිනයි පාත්‍රය වෙන වලවැදිනව තියෙන සනීපේ. සසර ගමන කෙලවර වෙනවා කියලා දැනනකොට තියෙන සනීපේ. ඔබ කවද්ද ඒක ගන්නෙ? ඔබ කවද්ද මේ බය දුරු කරගන්නේ? මං තාම අවුරුද්දකින් එන්නම්, දෙහිකින් එන්නම්, තුනකින් එන්නම් කියලා කියන්නේ. ප්‍රශ්නයක් නෑ, ලොකු වගකීමක් තියෙනවා. මම ඔබ ගැන කතා කරන්නේ. ඔබ හැමෝම ගිහි ජීවිතේ ඉන්නවනම් අපිට හොඳයි. ඇයි? ඉතින් ආරාමේ හදන්න ඔබ හම්බ කරපු ධනයෙන් කොටසක් යවනවා. එහෙම කරන ආරාම විහාර හැදෙනවා අනිත් අයට හොඳයි. නමුත් මෙතන මම බලන්නේ ඔබ දෙන ධනයට වඩා මම ඔබට මොකද කරන්නේ? ඒකයි සමහර පිරිස් මාත් එක්ක කතා කරන යමක් දෙන්න. එහෙම කතා කරනවා මම අහන්නේ දැන් ඔබතුමා වැන්දලාද? ඉතනහන බණ අහනවද? මම ගොඩක් අයත් එක්ක මම කතා කරන්නේ නැහැ. ලොකු සේවාවක් කරනවා නම් ඉතින් අපේ අර මහතුන්ගෙන් තියෙන කරදරේට මම කතා කරනවා. ඔය සාධනික සේවාව මහා ඉගෙනින් ඔය දරාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒයට ඒ මහතුරු මට කියන අනේ අර මහත්තයට කතා කරන්න කොහොමයි ආදි වශයෙන්. එතකොට මම අහන්නේ එකම එක දේ. ඔබතුමා කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? මිනිහෙක් කියලා දෝහන්නේ. මම අහන්නේ ගැනීම බැලඳද? බැලඳලා. ළමයි ඉන්නවද? නෑ කිව්වොත් එහෙම නියමයි. එහෙනම් කියන්නේ මොකද්ද? මිනිහට වනාස්සවන්න. මොකද මේ විවිධ දාතා දෙන ඕනේ. මේ කාලේ ඉන්න විවිඳෑවරු හරි සූක්ෂමයි. සූක්ෂමයි කියල කියන්නේ ධර්මය යම් ප්‍රමාණයකට තේරෙනකොට මෙතනින් අයින් වෙන්න උත්සාහ කරනවා. ඒක මල අදුරු ප්‍රත්‍යක්ෂ දෙයක් තියෙනවා. දැන් මේ අපි ඉන්න මේ පිරිස අතරේ තරුණ පිරිස, තල්කාලා තමයි. ස්වාමි පුරුෂයාට කලින් බිරිඳ අතරේ. ඒ ස්වාමි පුරුෂයෙකුට ධර්මයට එන්න ඕන නම් කරන් තියෙන මොකද? බිරිඳට ධර්මයේ දෙන්න. උර බිරිඳව දාලෙන්නේ ඒක සුදුසු නෑනේ. එහෙම අපි කියන්නේ නැහැ කවදාවත්. ඒක සුදුසු නෑනේ. ස්වාමි ගුරුසේ බිරිඳයි එන්නේ. ඇවිදින මේ වැඩේ කරගන්න. අපි ඉමු ගහක් ගලක් කැපහැරේ. මේ මෙහෙර විහාර මොනවද? ඒව හැදුනා ඒව නැතයි ඒකයි. පුළුවන් කෙනෙක් ඒවට විදන් කරයි. මාරහතන් වහන්සේලා බිහි වෙන ස්ථාන හදන්න පින් තියෙන කිරිස ඇති. ඉතින් ඒ අය දැන්ටත් ඒව කරනවා. කෝටි ගණන් එනවා. දන්නේ පුළුවන් පුළුවන් විදියට. ඉතින් කෙනෙක් මේ පවුම් 50ක් දා මේ රුපියල් 50ක් දාන වැතියි. පුළුවන් විදියට. ඒක ප්‍රශ්නයක් නැහැ. මම පිළිතර කියලා දෙන්නේ ඒව හැදුනත් එකයි නැතත් එකයි. නිවන් දකින්න ඕනේ. එහෙමයි යන්නේ. මේන්න තමන්ගේ වැඩේ කරගන්න. යන්තම් ඉහෙට දෙවලක් තිබුණා වැඩි වැහිඳ වෙලාවක ඇවිල්ලා ඉන්නේ. ඇයි ගහක් කරලා නිදාගන්න බැරිද? එහෙනම් ඔය පා ඔය ගියලා ඔය මේ පික්නික් ගියාම නිදාගන්න. පික්නික් ගියාම නිදාගන්න පුළුවන්. මහනෙලා තමයි නිදාගන්නේ දැන්. එහෙම වෙන්නේ විදියක් නැහැ. වහින් නැත්තම් ගහක් කරලා හරි නිදාගන්න පුළුවන්. ආරක්ෂාව දිනවනේ. මේ මේ මේ මල මුර්ගියයිලා කාලේ යන්නේ නැහැ කැලේ නෙමෙයිනේ. ඒකයි. ඉතින් එහෙම ප්‍රවේදයකට තමයි අනුගත වෙන්න තියෙන්නේ. මේ මහ ලාභයක් ලැබින්නේ. ඒකයි මම කිව්වේ කිසිවක් අතහැරලා යනවා නෙමෙයි. ඔක්කොම අතහැරිලා යන්නේ. අල්ලන්න මේ ලෝකේ මරන්න ඕන එකෙක් මං අනේ දේවල්. මොන මා වරන්නවත් පොඩ්ඩක් කියනවා නේ මරන්නේ මම මට තව දවස්වල් දෙකක් දීපන් කොහොමද? මේක තව ටිකක් තියෙනවා කියලා ඉවර කරගන්න. මේ අවංකව කතා කරලා. මේක කියන්නේ මම මේ මේ මේක මේ මට දැනෙන මේක මම කොහොමද බින්දුනේ ඇදලා පැදලා කියන්නේ? මේ සාසනේ කොහෙද අදින්න පදින්නේ? ඒකයි ඔබට දැනෙන්නේ මම මේ කියන්නේ. මං ආවේ ඔබ බේරගන්න. ඔබ මේක ගන්නවා ඔබගේ දරුවා. ඒකයි ප්‍රශ්නේ. අද ෆ්ලයිට් එකේ එනකොට කිව්වනේ. ෆ්ලයිට් එකේ ඔක්සිජන් අවශ්‍යතාවයක් ආවොත් ඉස්සෙල්ලා ඔබට දාගන්න ඊට පස්සේ ළඟට දාගන්න කියලා. ඒ වෙලාවට ඒක කරන්නේ. මේ වෙලාවේ මොකද කරන්නේ? අම්මට කරනවා, තාත්තට කරනවා, අයියට කරනවා, අක්කට කරනවා, ළමඩේ ඉන්න මිනිසුන්ට කරනවා, දරුවන්ට කරනවා, අන්න ඔබට කරගන්න එකවා. ඔබ මරිලා මහා අපාගත වුණොත් එහෙම කවුද ඔබ බේරගන්නේ? මිනිනේයිද? තාය පුරුෂයෙයිද? ළමයිෙයිද බේරගන්නේ? ඉන්නයි chapter close ආය අපිවත් ඔබ ගැන කතා කරන්නේ නැහැ ඊට පස්සේ. ඇයි උපේක්ෂාවෙන් බලන හැටි නරම්මා නරකා දින්න කගේ අපි මොනව කරන්නේ? ඒක දුක් විඳලා දුක් විඳලා මේ අවස්ථාවට එන්න ඕනේ. කිනක් ගන්නද? ඒකයි බින්දුනේ කියන්නේ මේක මම භයානක තැන. ඔබට තියෙන හිතවත්කමටයි කියන්නේ. කාලෙදල ඉන්නවට නෙමෙයි හිතවත්කමට කියන්නේ. මේ මට මම මේකට වඩා එහාට කියා ගන්නවා. ඔබට කියන වගේ නෙමෙයි මම ඊට වඩා දරුණු විදිහට මට කියා ගන්නවා. මේක කරගන්න කියලා. ඔබ සත්තුන්ට ආදරේද? සත්තු මරණයට කැමති නැද්ද? එහෙනම් ඉක්මනට සෝතාපන්න වෙන්න. එතන ඔබතුලින් සත්තු උපදින්නේ නැහැ නේ අය ලෝකෙට. ඔව් උපදින ඔබදින හැම සතෙක්ම මරලා දානවා. මරලා වස්කින කඩනවා. ඉතින් සත්තා හත්නේ ආදරේ දිනවන්නේ මොකද්ද? මා ගව මාස නොකමු කිය බෝඩ් ගහගෙන ඉන්නා කියන්නේ. ගවයේ පෙළේක නවත්ත ගන්න. ඉතින් සමහර හාමුදුරු ගිනි තියා ගන්නවා මේ ගව මාස නොකමු කියලා. මොන සාසනේ වැඩි දෙයක් තැන්නන්නේ? අපහත කරනවා නෙමෙයි නම හිතනවා මේ පැවිදි ජීවිතය නිහි නිහිතට තව ගමන්නේ පැවිදි ජීවිතය ඔක්කොම අතහැරලා දාලා මේ මේ මේක කරගන්න පුළුවන් හැම්මේ කාගෙන්වත් ප්‍රශ්න නැති ජීවිතයක් නසා ගන්නවා කියලා කියන්නේ මේක නෙමෙයි කරන්න තියෙන්නේ තව 100කට බල කියලා 50ක් සෝතාපන්න කරනවා ආයි හරක් උපදීද ඔය 50 කවදාද නෑ ඒකයි මම කියන්නේ ඒක නිසා ඔන්න ඔය දේ ගැන පොඩ්ඩක් හිතන්න තමන් ගැන අද පටන් තමන් ගැන හිතන්න පටන් ගන්න. ආත්ම අර්ථකාමී වෙන්න. දැන් මම වැරදි විදිහට කිව්වේ. නෑ ආත්මාර්ථකාමී කියන වචනේ අද මෝඩ විදිහට හදාගත්තට කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? ආත්මාර්ථකාමී වෙන්න. ඒ කියන්නේ මොකද්ද? ආත්ම අර්ථකාමී. ඒ කියන්නේ තමන්ට අර්ථයක් කරගන්න කෙනෙක් බවට පත් වෙන්න. අද ඕක කියන්නේ මොකද්ද? ඕක කියනවා කුහකයක්. ආත්මාර්ථකාමී කියන්නේ. තමන් ගැන පමණක් හිතන්නම් බලන්න කොච්චර වැරදි වචනද කියලා නේ. ඉතින් ඒක නිසා කවුරුත් කැමති නේද ආත්මార్థකාමී වෙන්න. ආත්මార్థකාමී නෙමෙයි ආත්ම අර්ථකාමී. ආත්මార్థකාමී කියලා හදාගත්තාම හරි නේද? ආත්ම අර්ථකාමී. ඒ කියන්නේ මොකද්ද? තමන්ට අර්ථයක් පිණිස කටයුතු කරගන්නවා. ඊට පස්සේ පර අර්ථකාමී. අනිත් අයටත් අර්ථයක් පිණිස කටයුතු කරලා දෙනවා. ඔන්න ඔතනට එන්නේ. ඒක නිසා පුළුවන් තරම් පින්වදිනේ මේ මාර්ගයේ වඩන හිර වෙන තැන් ප්‍රශ්න ආකාරයෙන් එවන්න. ඔබ ලංකාවට ආවම අඩුම තරමේ හතියක් දෙකක්වත් ආරාමයේ ඉන්න බලාගෙන ඉන්නේ. ඒ වගේ දේවල් වලින් පටන් ගන්න ඔබට එකපාර අතෑරලා යන්න බැරි නම් අවස්ථාවක් එන්නේ. ඒ ආපු ගමන් එතන තියෙන ඔබ වෙනින් කුඩියක්. කිසි දෙයකට බය වෙන්න එපා. මේ තුන් ලෝකෙම නවාතැන් ගන්න පුළුවන් තැනක් තමයි එතන තියෙන්නේ. ඉමු කොහේ එකහිට එක අනකට හරි කවන්නේ නිවන් දකින්න. ඒකයි මම කියන්නේ. මෙතන වෙන මොකුත් නෙමෙයි අවශ්‍ය. බෙල්ල කඩලා ගියත් නිවන් දකින්න. එහෙම මට්ටමක් හදාගෙන ඉන්න. ඔබම හදයි ඔය ආරාම මම දන්නවා ඒක. ඒකයි මම කායිව සල්ලි ඉල්ලන්නේ නැහැ නේ. අපි ආරාමයක් හදනවා අපිට සල්ලි ගියක් කර දෙන්න විදිහට ආලෝකේ සහ පූජාව සඳහා අපිට ආධාර කරන්න එහෙම ඒවා මේ බුද්ධ ශාසනයේ නැහැ මේ රටෙන් මහා ආධාර ලැබෙනවා මොකද මම බොහොම කැමැත්තෙන් ආවේ මේ රටට මොකද මට ආරංචි මේ රටෙන් ලොකු ආධාරයක් ලැබෙනවා කියලා දැන් මේ ඒ සමහර පිරිස ඉන්නවා හරි ප්‍රසිද්ධ චරිත ලන්ඩන් වල ඒ අපි ඔය මේ මේක කතා කරන පිරිස අතර යමේ මම අද තමයි දන්නේ දැක්කේ මොකද මම හොයන්නේ නැහැ ඒවා ඔබ හැමෝම අද නේද මාව දැක්කේ එච්චරයි වෙන මොනවද අදින් පස්සේ ආයෙ මාව දකින්න අවශ්‍ය තරන්නේ නැහැ දැන් මගේ මූණ පිච්චුනොත් එහෙම බලන්නේ නැහැ ඒකනේ පුද්ගලයන්ගේ වැඩන්නේ කතාන වෙනවා නම් එච්චරයි මේ ටික දැනගන්න මේ මහා දේවයක් වෙන මිනිස්සේ මම අද දැක්කේ අඩෝ සරමේ ෆොටෝ එකකින් වම් නැගලනේ ඔන්න හොලුවන් ඉතින් ආ මේ කවුද පොඩ්ඩක් පෙන්නන්න ඔබ බලන්න ඔය ආදි කියන ආදි හොඳ හොඳ වැඩකන ආදි පෙන්නන්න ඔබ බලන්න මොකටද දෙන්නේ මම මෙතුමා දැක්කා මෙතුමා නිවන් දකින්නවා මම හැමදාම මොටර එකක් දිහා බල බල ඉන්නවා ඒකම මම කියන්නේ හැමතිස්සෙම බින්දුවෙන් ඔය ඔක්කොම අතහැරලා දාන්න මම ඒක කියන හාමුදුරු සරණ යන්න එපා මම ඔබට කියන්නේ ඔබට දෙන ආදරේ ඉල්ලන එක තමයි කාගවත් සරණ යන්න එපා තවස්තුරු නාමයේ සරණ යන්න මගේ සරණ එහෙම යන්න එපා මොකද මම කවදා හරි වැරද්දක් කිව්වොත් මොකද වෙන්නේ ලොකු ප්‍රශ්නයක්නේ ඒක නිසා සාතුණු වහන්සේගේ සරණ යන්න. ඒ කියන්නේ හරියාකාරව ධර්මයේ විග්‍රහ කරගෙන ඉස්සරහට යන්න. නිවන් මඟ ඔහොම අතලඟ තියෙනවා. ඔය නිවන් දකින්න යනවා කියලා බොහොම වීරයෙන් කටයුතු කරලා පස්සේ වැඩි වෙච්ච අය එහෙම ඇති. එයා දැන් කියනවා වෙන්න පුළුවන් මේ දැන් මේ නිවන් දකින්න බෑ දැන් ඉතින් නිවන් දකින්න කාලෙන් ගියයි කියලා. එහෙම ඒවා නම් මේ ලෝකෙ නෑ. ඒවා මහා අපරාධයි. ඔය කියන කතා. කවුරුහරි එහෙම කියනවා. මිනිසුන්ට මහා විශාල ගිනි ගෙඩියක් දෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝක යන සැප සම්පත් ගැන නම් හිතන්න එපා එක බින්දු මාත්‍රයක්. ඔබ හිතනවා දිව්‍ය ලෝක කියන්නේ සැප දැනක් කියලා. සිංහදෙනි දිව්‍යාංගනාවක් පහළ වුණාම බඩපපුව දාල යනවා දෙවිවරුන්ගේ. අනේ මට ගන්න තියෙනවා නා. පොලිමේ එන්නේ. එක්කිනාට එන්නේ ලැබෙන්නේ. දැන් අනිත් පැත්තේ කොහොමද? සියලු ආශ්‍රයයන් නසු මහරහතන් වහන්සේට දිව්‍යාංගනාව එකෙක් නෙමෙයි ලක්ෂයක් පහළ වුණා වැඩක් තියෙනවා. උන්වහන්සේට කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන්. එනවා කියන්නේ දිව්‍ය ලෝකෙල මොනව කරන්නේ? එතනත් ඔය දුක තියෙනවනะ. ඉතින් කන්න ටිකක් හම්බ වෙන එක දැන් දිව්‍ය ලෝක කියන්නේ. අන්නේ කන්න බලාගෙන දිව්‍ය ලෝක යන්නේ එන්න කියලා අපි දානයක් දෙමු හොඳ. දුකින් නිදහස් වෙන්න යන්න දිව්‍ය ලෝකෙට. දැන් ඒකෙන් පුළුවන් ද කරගන්න? දැන් බ්‍රහ්ම ලෝකෙට යන්න දුකින් නිදහස් වෙන්න පුළුවන් ද කරගන්න? ඒත් බෑ. අරූපෙට යන්න දුකින් නිදහස් වෙන්න පුළුවන් ද කරගන්න? ඒත් බෑ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? නිවන් දකින්න. එතන කොහෙවත් ඉපදීම අල්ලලා හරියන්නේ නැහැ. ඉපදීම අල්ලපු දැන දුකයි. එහෙනම් නිවන් දැකගන්න. මේ අත්භවය කැප කරන්න නිවන් දැකගන්න. වෙන මොකුත් ඕනේ නැහැ. දැන් අවුරුදු 40යි නම් තව අවුරුදු 20ක් කැප කරන්න. දැන් මං වෙනුවෙන්ද මේ ඉන්න? ඔබගේ දරුවා වෙනුවෙන්ද ඉන්න? නෑ තින්නද ඔබ වෙනුවෙන් ඉන්නන්නේ මේ ඔබ. මේ අවුරුදු 20ක් කැප කරන්න. යුතුයනම් ඉදු කරා. මේක ප්‍රශ්නයක් නැහැ. නිවන් උදෙසා අවුරුදු 20ක් කැප කරන්න. ඊයේක නෝනගෙනේ කතා කරලා කියනවා. අනේ අපේ මහත්තයා වරයි යන්නේ. මං කොහොමද ළමයි දෙන්නව බලාගෙන ඉන්නේ? එක්කෙනෙක් හරි නිවන් දකිනවා. ඒක අම්මගේ ඒක නෝනගෙනේකට බඩේ දරුවා. ඒ නෝන කියනවලු මහත්තයාට පැවිදි වෙන්න කියලා මං කොහොමද අමාරුවෙන් දරුවව හදාගන්න හත්තම් දිනවල මාත් එන්නම් කියලා. ඒ මට්ටමට මිනිසුන්ට මේක අවබෝධ වෙනවා. ඒ බලන්න දිරිය කාන්තාව. ඉතින් එච්චර දිරිය කාන්තාව ඉන්නවා නම් ඇයි මේ අපේ හිමි මහත්තුන්ට පස්සට යන කාරණා දැන් දැවිලි වෙන්න ගියත් කාන්තාව වෙදී මම කියලාන්නේ හිමි හිමිට මේක අවබෝධ වෙන ලේසි මොකද උපත්දීම කිරිමි බවක් ලැබිලා තියෙනවා කාන්තාව කාන්තා ශරීරයේ ඉඳගෙන කාන්තා බව අයින් කරන කිරිමි බවක් ගන්න ඕනේ කාන්තා ශරීරයේ ඉඳගෙන ඒක හරියට තේරුම් ගන්න ඒ කියන්නේ මැරිලා උපදින්න එහෙම නෙමෙයි කියන්නේ කාන්තා ශරීරයක් තිබුණාට කිරිමි ගතිය තේන්නේ කිරිමි ගතිය කියන්නේ ඔක්කොම දැන් ඔය පිරිමි ඇඟක් තියෙන හැමෝටම පිරිමි ගතියද තියෙන්නේ නෑ ඔය ඇඟේ වැඩි හරියක් ඉන්නේ ගෑනු පිරිමි ලිංගයක් තියෙනවනේ ගෑනු ඉන්නේ ගෑනු කියන්නේ මොකද්ද ගෑනු ගෑවෙන තැන ඇනෙනවා ඇනෙනවා පැට දෙනවා පොඩි දෙයක් කියන්න බෑ එන්නේ මම හොස්සලගේ මැස්ස යන්න බෑ කියලා කියන්නේ ඒ මත්තන් තියෙන හැම තැනම ගැටෙනවා පිරිමිය කියන කෙනා එහෙම නෑනේ පිරිමි ඉමතෙක් පිරිලා තියෙන්නේ සාල් ධර්මයක් සාරු ධර්මයෙන් ඉමතෙක් පිරුණු පුද්ගලයා තමයි පිරිමි කියලා කියන්නේ. මේක ලේසි වහන දෙයක් නෙමෙයි. ඒක නිසා කාන්තාව උප්පත්තියෙන් ලැබිලා තියෙන කාන්තා ගතියක් පුහුණු කරපු නිසා කාලයක් තිස්සේ කාන්තා නැරිද. එහෙනම් මෙතන ඉඳගෙන මොකද කරන්නේ? ඉක්මනට පිරිමි ගතිය ඇති කරගෙන, ඒ කියන්නේ සාර ධර්මයන්ගේ ඉමතෙත් පුරව ගන්න. දොර වැදේ. ඉතින් පිරිමින්ට දැන් මේ ඕල්රෙඩි පිරිමි හරියට කරලා තියෙන කාලයක් තිස්සේ පොඩි හරි පිරිමි ගතිය කරලානේ. එහෙනම් ලේසි කරගන්න. ඒකයි පිරිමින්ට ලේසි. එහෙනම් කියන්නේ කාන්තාවන්ට බෑ කියලා නෙමෙයි. පිරිමින්ට ලේසි. මේක කරගන්න. අයාල යන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න මේ අවස්ථාව අරගෙන මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. මම නම් කපේ කියන්නේ ඉස්සර මිනිස් වෙනවානේ මේක අදාළ දෙයක් ප්‍රශ්නයක් කියලා. දැන් එහෙම ආවත් මම කියන්නේ මොකක්ද? මින් ගෑණියන් කරදරයිනේ මං ඉතින් උඹලට වැඩි දෙයක්. මිනිහකින් කරදරන එන වැඩි දෙන්න බැරිය. ඔය තියෙන්නේ දැන් ඉන්නේ. මොකද දැන් ගැලවෙන මගක් තියෙනවනේ. ගැලවෙන මගක් තියෙනවනේ ඉතින් කරගන්නයි තියෙන්නේ. ඒකයි මම කියන්නේ. ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. එහෙනම් දැන් තව ප්‍රශ්නයක් අහන්න. මොකද අපිට පාරමිතා දෙවිලද දන්නේ. ඕව අහන්න ඕනේ අර අවුරුදු 80ක් ඉඳන් ගිය ආච්චි අම්මලා. මේ තරුණයෝ ගැටව අහන්න පුළුවන් ඕවගේ වචන. අපිට පාරමිතා පිළිගන්න දන්නේ කියලා. මගේ පාරමිතා පිළිගන්න නැහැ නේ තාම. ඒකනේ මම තාම මේක ඉන්නේ. මගේ පාරමිතා පිළිගන්න වෙලාවේ තමයි මම මක් වෙන්නේ. අරහත් වෙන්නපත් වෙන්නේ. යම් දවසක. එතකොට මොකද කරන්නේ අපි? පාරමිතා සම්පූර්ණ කරනවා. අවශ්‍ය ප්‍රඥා පාරමිතා අවසාන වශයෙන් පුරාගෙන යනවා. එනෝ රක්ඛ්‍යාපාලිතාව පුරන්න ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ අවශෝෂණය කරගන්න ඒ ධර්මයේ මෙහෙය කරන විතර මේ ලෝකයේ තියෙන අසාරත්වයේ දකින් නිවනේ තියෙන සාරත්වයේ දකින් නිවන කොච්චර සාර්ථක ප්‍රණීතද කියලා මෙහෙය කරන්නේ ඔය හරියටම ඔබට මේ මේ මාර්ගයට අවතීර්ණ වෙනවා අවතීර්ණ වී ඔබ මේ ගමන යනවා යම් දවසක පාරමිතා පූර්ණ වෙනකොට ඔබ අරහත් පාරමිතා වේගෙන් පූර්ණ කරන්න පුළුවන් ක්‍රමය තමයි නැවිද්ද මේ විදිහේ දේ නම් පාරමිතා පූර්ණ කරගන්න පුළුවන් හැබැයි ඉතින් කම් කම්ම සහිතයි වාදක සහිතයි. බලට යන්න ඕනේ, එන්න ඕනේ, වගේ එන්න ඕනේ, උයන්න ඕනේ, නිවදන්න ඕනේ, දිලෙල ගන්න ඕනේ, මේ ගෙවන්න යන්න ඕනේ, අරගෙන යන්න ඕනේ, මේක ගන්න ඕනේ. ඔය ඔක්කොමත් එක ඉතින් කොයි වෙලාවකද බාල බාල මේ ධර්මයේ වෙන හිකරන වෙලාවක් තියෙන්නේ. ඒ හරි අමාරුයි. ඉතින් සවිතර කියන මොකද කාරණේ කියලා තමයි ඒක තමයි කරන්නේ තියෙන්නේ. ඉතින් ඒකෙන් ලොකු chance එකක් තියෙනවා. ඉතින් කොහොම හරි මේක ඉතින් මෙහෙ ඉතින් කරගන්න. තෑයි නේ දුන්නේ. දැන් හරිද බෑ. මේක පුළුවන් තරම් කරගන්න. ඉතින් ඔබට මේ අවසානයේ ධම්ම අවවාදයක් දෙන්නේ. අද පටන් වෙනස් වෙයි. හයිත් එක ඔබ වගේ මේ ශක්තිමත් පිරිස් තමයි උතන්ට යන්නේ. ඉතින් මේ නෝන්ජල් වගේ මේ වගේ උතන්ට යන්නේ බුදුහාමරේව තහනම් කරලා තියෙන්නේ යාට නැවිද්ද. අද මේ ලෝක සම්මතේ නැවිද්ද කියලා හිතන් ඉන්නේ මොකක්ද? ගෑණි වැරනහම මිනිහා පැවිදි වෙනවා. මිනිහා වැරනහම ගෑණි පැවිදි වෙනවා. අම්මා තාත්තා නැති වුණාම ළමයි ටික පැවිදි වෙනවා. ඔය ඔක්කොම අනාථාගාර. ඒකනේ අපි ගෙලීම ගහලා දෙන්නේ. බුද්ධ සාසනය යන අනාථාගාරය නොවේ. රජවරු සිටවරු එන්නේ නැහැ නේද බලන්න ලංකාවේ ඉස්සරහ මහා සල්ලිකාරයෝ එන්නේ මොන හත්වදු කුමාරයෙක් කියලා බැරිද එන්නේ අම්මලාට දෙන්නම දොස්තරලා ඔය එන්නේ මහා වීර පිරිස් මේ සමහරට ඔය පිරිස් ජාති සෝතාපන්න වෙන්නේ නැති බුදුහාමුදුරේ කාලේ ආදි වශයෙන් මේ සෝතාපන්න බවට පත් වෙලා දැන් ඉතින් මේ සාසනය කෙරවරක් දකින්න වෙන්නේ මේ යන්නේ දැන් ටික ටික ඊට කලින් ඇවිදලා මේ කරගන්නේ ඉතින් මේ පිරිස් දැන් මේ කාලේ පහළ වෙනවා ඒකයි මම කියන්නේ මේ මේ ශක්තිය දෙන පිරිස් තමයි මේවා කරන්නේ පාරිසික පිළිසුත් මේවා කරගනි ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ හැමෝටම අපි අනුග්‍රහය දක්වන නමුත් මම කියන්නේ මේ සරල ජීවිතේ නිකන් වයසට යවලා ඊට වගේ දෙන්නට දුක් විඳිනවට වඩා හොඳයි මේ දෝෂය කරන්නේ. දැන් මෙතන. ඒක නිසා දැන් එකපාරට ඔබට ආයෙමයි යන් කියලා මාත් එක්ක හිටින්න යන්න බෑ කාටවත්. මේ කරන්න තියෙන මොකද? ඒකට අනුව කරුණ සකස ගන්න. තමගේ දරුවන්ට ආදරේ නම් මේක දෙන්න. සිංහල ටික හොඳට උගන්න. සිංහල තේරුම් නැත්තම් ළමයාට ධර්මයේ තේරෙන්නේ නැහැ. බලන්න මේකේ දෙනින අර දුසිංහිත් ඔය දරුව අපාගත වෙනවට කැමතිද යම්මද? මේ කන්න මොන විතර දීලා හරියන්නේ නැහැ නේද? මේ ධර්මයේ දෙන්නේ. හිතන බලන්න යම් දවසක තමන්ගේ දරුවා කොල්ලෙක් එක්ක යාළු වෙනා. ඒකකින් ඒක කැමති වුන්නේ නැහැ කියලා. කෝච්චියට බෙල්ල දීපුවා ගිහිල්ලා. ඔබ සාර්ථක අම්මෙද්ද තාත්තේ. කැම්පස් එකකින් අවුට් වුණා විතර ගිහිල්ලා බෙල්ල දීපුවා. දැන් ඔබ සාර්ථක අම්මෙද්ද තාත්තේ. මහා දොස්තර ඉස්පිරිතාලේ ඉන්නේ. ප්‍රශ්නයක් කියලා එළිලා මැරුණා. දැන් ඔබ සාර්ථක අම්මෙද්ද තාත්තේ. දරුවා මහරහත් පදවිය ලැබුවා. ඔබ සාර්ථක අම්මෙද්ද තාත්තේ. අන්න ඔය. දරුවෙක් හැදුවා. ඒක හර දෙන්න තියෙන ලොකුම සම්පත්තිය දීලා තියෙනවා. අන්න සාර්ථක අම්මෙද්ද. එන්නේ ඒවයි දින තුනේ හිතන්නේ ඔය. මේ ලෝක සත්‍ය ඇදලා ඉලියෙදි කන්නේපා. අද මේ ලෝක සත්‍ය කියන්නේ මොකද? ළමයි ඉබදුන තු ඉගෙන ගන්න ඕනේ. හොඳ ලෝක සත්‍යයක විදිය. ඌ ඉගෙන ගන්න ඕනේ. ඌ රස්සාවක් කරන්න ඕනේ. ඌ කලහද බඳින්න ඕනේ. ඌ ළමයි හදන්න ඕනේ. ඔබ තමයි ලෝක සත්‍ය දැනගන්නේ. මොකද උන් ඉතිහාසයක් දන්නේ නැහැ. ඉතින් ආර්ය පිරිස එන්න එන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට ඔය සත්‍ය වෙනස් වෙන ලංකාවේ. කරාවිදී වෛද්‍ය මේ වෛද්‍ය මේ රෝහල එහෙම ඉන්නවා ડોක්ටර්ලා තීරණය කරපු අහලපද ඉන්න මේ මොනවාද මේ ළමයා දන්නේ මේක අවබෝධ කරලා කරලා ඉක්මනටම මේ සැවිතර යනවා කියලා හිතාගෙන වැඩ කරගෙන යනවා ඒ අය දැන් කාලේ හැරි දෙකෙන් දෙක අපි සම්මනේ කරා ඒකට අදාළ තුන ඒවා හැදීගෙන එනවා එහෙම කියන්නේ නැති දැනකට එහෙම යනවා නෙමෙයි බොහොම කැමැත්තෙන් තමයි තියෙනේ වතන තුන් දිනයි පාත්තරේ ගන්න ඒකත් ගිනි කොට ඒකත් කිරෙනවා ඒකත් කැඩෙනවා කියනවා තිරිණියේ තමයි හොඳම මහරහත් පදවිය කියන්නේ හොඳ තැනක් නෙමෙයි සමනය කර කර ඉන්න තැනක් නෙමෙයි ඇයි අතීතේ කරපු පාප කර්ම ඔක්කොම පරිසම් දෙනවා නී ඉන්නකම් එහෙනම් මොකද්ද අනුපාදයෙන් නිබ්බාන ධාතුව තමයි තියෙන එකම ශාන්ත ප්‍රීත තැන ඒක උදෙසා වේදී මේ වැඩ කටයුතු කරන්නේ මම හිතනවා මං කියන දේවල් මේ හිතරි ඉඳ ගන්න නැතුව ඇති හිතට ධෛර්යයක් ගන්න නැති කියලා. මොකද ඇත්තට මම ඔබ කාව දැකලා දිනුනේ නැහැ මං ආගේ වට දොස් කියන්නේ නෙමෙයි. මේ දෝෂයක් නෙමෙයි කියන්නේ. මේ හතරේ තියෙන දෝෂේ මම මේ පැහැදිලි කරන්න තියෙන්නේ. මේක කොහොම කියන්නේ කියලා වෙන විදිහක් මට තේරෙන්නේ නැහැ. දැනෙන්නේ එකම විදිය තමයි මේ විදිය. මේක මේ මෙහෙම තමයි කතා කරන්නේ. කොල්ල රංචුවකට බල කිව්වනම් කුණුවරපෙත් එක බල කිව්වේ. මේක තේරුම් ගන්න ඉන්න කියලා. මේක තේරුම් අරගෙන මේ කටයුත්ත කරගන්න කියලා. රංගපාල වැඩනේ. මේ මහ ගිනි සසරක් තියාගෙන ඒක නිසා පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය වතුර ගන්න මේ පිළිස. ඒක හැදෙන්නේ ආර්යයන්ට වෙන මෛත්‍රියක් වැටෙන්නේ නැහැ නේද? දැන් ඔබට පුළුවන්ද? ආ මේ සීරු දෙනා වූ සුභී රූපත් වේවා. ඕ කියෙවෙනවද? නේද? මේ ගිනි සතරේ මොනවට සුව වෙන්නේ කොහේ සුව වෙන්නේ? මේ ගිනි සතරේ මේ ගිනි ගන්නවා හොගාද? මොන නිරෝගීත්වයක්ද? නිරෝගී වෙන්න තියෙන බව රෝගේ. මේ බව රෝගේ නිවිදල යන යෝනි. අන්න ආර්යයන්ට හට ගන්නවා අර සීත්‍ත්‍ය ශක්තිය එතකොට. නිබ්බාන පරම සුඛයෙන් දුකින්තර වෙනවා. බස් එකේ ඉහිලා බස් එකේ මහල යනකොට ලෝකෙට ඇහෙන අපි thank you කියන. හිතින් හිතා ගන්නවා නේ නිබ්බාන පරම සුඛයෙන් දුකින්තර වෙනවා. මොකද මම මෙතනට ගිරන් දාලා නේ යන්නේ සල්ලි ගත්තා. මම බස් එකක් ගන්න කියනනම් එහෙම හොඩි ගන්න කියනවනේ. කවුද ඒකට මම මෙතනට ගිරන් දාලා කියන්නේ ඉතින් උඹ නිබ්බාන පරම සුඛයෙන් දුකින්තර වෙනවා. කවදාද? ඉතින් ලෝක සත්‍යයට අප්‍රමාණ ලෙස මෙත්තා සාගත වෙයි. මෙත්තා සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්නේ. මේ ලෝක සත්‍යය මුදවන්නේ තමන්ගේ අම්මා තාත්තා ආරාමයේ යොමු කරනවා. මෙන්න මල පිළිතුරු ඉන්න දෙන්න එපා. දුප්පත් බෝසත් කියන එකේ පිළි ප්‍රශ්නයක් නැහැ. අහිංසක මිනිස් මේ දහම අස්සවයි. තීදී යවන්නේ. ඇත්ති තරමක් තීදී වින් කරලා දෙන පිරිස් මෙයා මෙතනම ඉන්නවා ඉන්නේ. ඉල්ලුවනම් 100ක් ඒ 1000ක් ඒ 1000ම වින් කරලා දෙන જાතිය. තම හම්බ කරන ධනෙම භාගයට යහමත් සාසෙන්න පූජා කරන්න පිළි. මේ රට ඇතුලේ ඉන්නවා. අපි ලංගල ගහන්නේ නැහැ ඒක. ලංගල ගහලා ඒ අයව හැල්ලුවට දාන්නේ. ඒ අයගේ කින හැල්ලු කරන්නේ. ඉතින් ඒක නිසා පින්දිරි පුළුවන් තරම් තමන්ගේ සහෝදරයෙක් ඉන්නවා. සහෝදරයා කියලා කියන්නේ ඇයි? උදරේට හාවෙලා හිටු පින්දානේ අම්මගේ. එකම බඩ එක බඩවල කඩාගෙන ආවා කියන එක තමයි සහෝදරයා කියලා කියන්නේ. සහ උදරයක්. උදරේ තමන්ගේ හිටපු එකක්. ඉතින් සහෝදරේ සහෝදරියක් ඉන්නවනේ. මිත්‍යාදෘෂ්ටිකව මැරෙන්න දෙන්න එපා. මේ ධර්මයේ දෙන්න. නීලත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියන ප්‍රශ්න තියෙනවා ඕගොල්ලෝත් එක්ක කතා කරගන්න. එහෙම ක්‍රමක්‍රමයෙන් මේ ධර්මයේ පතුරවල හරින්. එක එක්කෙනා මේකෙන් ශාන්තියක් ලබා ගන්න. මගේ නම එහෙම ප්‍රචාරය කරන්න දෙයක් නැහැ. ධර්මයේ ප්‍රචාරය කරන්න තියෙනවා. ඔය කාටත් මං මායි ඔබයි අතර තියෙන සම්බන්ධය තමයි හැම කෙනත් එක්කම මාත්නාදයක තියෙන්නේ. සයිනි වැරදිලිවට ගියත් මගේ ෆොටෝ එහෙම ගන්න දෙන්නේ නැහැ. මගේ නම් එහෙම කොහෙවත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ධර්මයයි ඔබයි කියන්නේ කවුද? ධර්මයයි ඔබයි මෙතන ඉන්නේ දෙන්නයි හැම තිස්සෙම මේ සංවිධානයේ සාමාජිකව ඉන්නේ දෙන්නයි එකක් කවුද ධර්මය අනිත් එක කවුද ඔබ ඒ දෙක විතරේ ඔබ නිවන් දකින ඒ දෙක නරගන්න හැම කෙනෙක්ම මේ සාධනය කරගෙන ඉගෙන වැඩ කරනවා මම ඔබගෙන් ඉල්ලන්නේ එක දෙයක් මේ සම්බුද්ධ සාධනය ආරක්ෂා කරගන්න සම්බුද්ධ සාධනය කියන්නේ මෙහෙර ගියාද නෙමෙයි මාර්ගඵල ඒ මාර්ගඵලයන් උදෙසා පණ පුදන්න මේ සම්බුද්ධ සාසනේ වැළ දෙන්න දෙන්න එපා. ආදි හැලියෝ පින්වතුනි මේ ත්‍රිපිටකයේ රැක ගන්න පණ බිඳුවා. ඒකයි ඒ උත්තරයන්ට ඒ කාකාරව අපි නමස්කාර කරනවා. ඒ කාකාරව පින්නන මොදක් කරා. හෙලි පාරවල් ඊතල පාරවල් කාගෙන ත්‍රිපිටකයේ පපුවට හේතු වෙන මැල්ල ඇදිච්චා ඇති ඕනේ තරම්. ත්‍රිපිටකයේ උදුරන්න පුච්චන්න හදනකොට දෙන්න තු ඉන්නකොට පොළු පාරවල් ගහලා පිටවල වල ඇට කුඩු කරපු අවස්ථාවල් ඇති. ඔව කරගෙන ආවේ මොකටද මේ? අපිට මොදියක් වටේ කැරිගෙන ගින්නද? හරි වැරදි නේද එහෙම කරනවද? ඉතින් ඒකයි මම කියන්නේ. ඒ මහා උතුමන්ගේ එක බින්දුවක් ගන්න ජීවිතේට මේ සම්බුද්ධ ශාසනය ඔබට බාරයි. ඉන්ඩිවිජුවලි මම හැම කෙනාටම කියන්නේ. මේ සම්බුද්ධ ශාසනය ඔබට බාරයි. පණ පුදල සම්බුද්ධ ශාසනය රකින්න. තව අවුරුදු 600ක් යනවා. 700ක් යනවා. තව 1000ක් 2000ක් යනවා. මේ ලෝකෙදී මාර්ගඵල මේ මාර්ගඵල ලබන්න ඕනේ අය හේතු වාසනාවන්තයෝ. ඒ අයට මේ ශාසනේ තියෙන්න අදාමි ශාසනය රකින්න ඕනේ. මේ ශාසනේ කන්නේ මේක ඇතුලේ ඉන්න අයගේ සතු ඔය අන්‍යාගමිකයන්ට මේ ශාසනේ කන්න බෑ කවදා. අන්‍යාගමිකයන් ඔන්න පන්දලක් හදන්න පුළුවන්. ඔබගේ මාර්ගඵල නැති කරන්න පුළුවන්ද? අද මුස්ලිම් මිනිස්සුන්ට බයිනෝ මිනිස්සු. ඒ බයිනෝ බයිනෝ කියන්නේ ඇහුවොත් එහෙනම් ඔබ බෞද්ධයෙක්ද කියලා ඔබ බෞද්ධය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. කාටවත් මේ ශාසනේ නැති කරන්න බෑ. ඔබගේ සීලයට හානියක් කරන්න පුළුවන් ද වෙලෙ පිළිපොත් වෙලේ. ඔබගේ සීල විසුද්ධියට හානි කරන්න පුළුවන්. ඒ කිසිවක හානි කරන්න බෑ. එහෙනම් සාධනය කන්නේ කවුද? මේක ඇතුලේ ඉන්න අය. මේ ධර්මයේ වහලලා. ඒක නිසා මන්නම් ඔබෙන් එකම එක ඉල්ලීමයි ඉන්න. පල බුදුන සාධනය රකින්න තනියෙන්. මම රකින්න සාධනය තනියෙන්. තනියෙන් සාධනය රකින්න මොන මොකද්ද කරන්නේ? කරන්න පුළුවන් හැම දෙයක්. ආ අනුත් රකින්නවනේ. මොහොත් රකින්නවනේ. එහෙම නැහැ. කවුරු අතහැරියත් මං අල්ලන් ඉන්නවා. සාධනෙ රැඩේලා මරුවක් කමන්නේ. මං අල්ලන් ඉන්නවා කියන හැඟීමෙන් තමයි මං කටයුතු කරන්නේ. ඉතින් අපි එහෙම කරගෙන යනවා. ඒක නිසා මේකෙන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න තව කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න ඉඩතියක්. මේ ඉඳදී මේ උදහා ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න. ඒවට තමයි අපි මේ ආරාම ඉදි කරන්නේ. ඉස්සරහට සත්මහල් ප්‍රාසාද හදන්නේ කුටි නෙමෙයි. ඒවැ පොඩි පොඩි කුටිවල වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ. අවශ්‍ය වෙන්නේ මේ භාවනාවල ඉඳගත්තාම වයින් වැස්සට දනිත් එක දෙමින් නැත්තම් ඒක තමයි කුටි. ඒසී කරපු කුටි මොනවාද? එහෙම ඒවා නෑ. කන්ටි කියන්නේ ඒසී කරපු කුටි ආදි වශයෙන් ඒවා එහෙම ඒවා නෑ. තියෙන එකම එක දෙයක්. ඒ හිතට දෙවනක් තියෙනවා. මදුරු නෙට් එකක් දෙන්න. දෙඟු හැදෙන මැරලා යනවා නැත්තම්. මීදවලලා තමයි වැඩේ කරන්නේ. දැන් හිතලා බලන්න ඔය ස්ථානයේ ඉන්න උත්මිකුට දානයක් දෙන්න ලැබෙන්නේ කොච්චර මාස බල මහනදාන දෙන්න දෙයක්ද කියලා. ඔය ස්ථානවල වැඩ කෙරෙනවා. බුදුරු කවුරුත් නැහැ. ඉංජිනේරු 10 15 ඇවිදින්න. ධර්මය අහලා පෑදෙනවා ඇවිදින්න වැඩ කරනවා. ඉංජිනේරු සංගමයක් හදාගෙන එක්කෙනෙක් අද එනවා අනිත් එක්කෙනා හෙට එනවා. එහෙම හැමදාම ඉංජිනේරුවෙක් ඉන්නවා සයිට් එකේ. එහෙම නම් මේ දොස්තරලා ලෑස්තිලා ඉන්න ආරාණ හැදිච්ච ගමන් ඒ ඇයට අදාළ කටයුත්ත කරන්න. ඇවිදින්න. මෙලිකල් සෙන්ටරේ උත් එතන හැදෙනවා මේ ලන්ඩන් වල ඉන්න වෛද්‍යවරයෙක් එක හදන්න ඒ දිලි විදාන හරස් කරගෙන යනවා මම කාටරි මේ අවල්තාවයක් ආවොත් ඒ මෙඩිකල් සෙන්ටරේ එකෙන් ඒවා ගන්න ඒ කියන්නේ ආරාමයෙන් එළියට ආවෙත් නැති වෙන්නේ කටයුතු කරලා දෙන්න තමයි හැම කෙනාම හදන්නේ ඉතින් ඔබට තියෙන ඇවිල්ලා එතන වැඩේ කරා ඒකයි මම කිව්වේ ලංකාවට ආවම එන්න දවස් හතියක් දෙකක් එන්නේ හැවිදින්න එතන තියෙන ක්‍රමවේදයට අනුගත වෙලා බලන්න ආ එන්නේ හිතේ කියන ඒ සාන්තව ප්‍රණීතව මේ ක්‍රමවේදයට අනුගත වෙනවා බලන්න. දැන් එන්න බ්‍රේක් එකක් දෙමු. එහෙනම් අපි ඔබ මේ ආහාර වැළඳුවට පස්සේ පටන් ගන්නවා.